නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස සම්මා දිට්ඨියං මහං වික්ඛවේ ද්වයං වදාමි අත්ථි වික්ඛවේ සම්මා දිට්ඨි අරිය අත්ථි වික්ඛවේ සම්මා දිට්ඨි සාසවා කුඤ්ඤ වාගියා උපදිවේ පක්ඛාන් අත්ථි වික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුන්තරා මංගංගාති කැලණිය දේවල් දුව ශ්‍රී නාගරුක්‍රම විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන පොහොය වැඩසටහනයි මේ සිදු කෙරෙන්නේ 2018 වර්ෂයේ වක් පුන් පොහොය දිනේ නිමිති කොට හිමිදිරි පාන්දර සිල් සමාදන් වුණු පින්වතුන් මේ මොහොතේ නිමිත ධර්ම දේශනාවට අනුකම්පණයයි බලාපොරොත්තු වන්නේ. ඉතින් අද දින විශේෂ පින්කම සිදු කරනවා. පෙරදුව වැඩිහිටි සම්ප්‍රති විසින් ඒ පස්වෙනි වතාවට සිදු කරන මහා පින්කම ගම්‍ය කුණි දහස් කරලා සිදු කරපු මහා උතුම් පින්කම. ඉතින් මේ පැමිණිච්ච හැම දෙනාටම ඒ පින්කමට සතුරු සිතින් සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඉක්මනින් මරණයට පත් වෙන හිතිය සතෙක් ඒ සතාට තව බොහෝ කාලයක් ජීවත් වෙනට අවස්ථාව සලසලා දීම ගැන ඔබ හැම දිනකම සතුටට පත්වන්න එනිසා මේ පින්කම උතුම් ආනිසංසයෙන් ඔබ හැම දිනාටම නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා කියලා ප්‍රාර්ථනා මේ සිත කෙරෙහි අභය දානමේ පින්කමක් ජීවිත දානයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචශීලය රකින කෙනෙක් විදියට ප්‍රාණඝාතයෙන් වැළකෙන විතරක් නෙවෙයි අභය දානයට එනකත් ඕන. අපි අනිත් සතුන්ගේ ජීවිත හානි නොකර ඉන්නවා වගේ විතරක් නෙවෙයි වෙනත් අවස්ථාවකින් ජීවිතයට හානි වෙන අවස්ථාවක් තියෙනවා නම් අපි ඒක වළක්වන්නටත් ඕන. එකක් තමයි සොරකම් නොකරනවා වගේම අනිත්ගේ දේවල් අපි සුරක්ෂිත කළ දෙන්න ඕන. කාමයේ වර්ධම හැසිරීමෙන් ගෙන් වෙනවා වගේම අනිත්‍යයේ ජීවිත අපි සුරක්ෂිත කළ දෙන්නට ඕන, ආරක්ෂා කළ දෙන්නට ඕන. අපේ ගොරනෝ කියන වගේම සත්‍ය වචන කතා කරන්නටත් ඕන. මෙන්න මේ වගේ ධර්මයේ එක පැත්තක් නොකරන පැත්තක් සඳහන් කරනවා, අනිත් පැත්තෙන් කරන්න පැත්තක් ගැන සඳහන් කරනවා. ඉතින් සත්‍යයට ජීවිත දානය දෙනවා කියලා කියන්නේ සත්‍යයේ දිගාසිරි සම්පත් සබඳේ යෙදෙන ලොකෝ පින්කමක්. මේ පින්නතුන් මෙහෙම උගක් කාල සසරේ ජීවත් වෙන්නේ මේ ආත්ම භාවයේ නිරෝගීව මේ බොහෝ කලක් ජීවත් වෙන්නේ ඒ සසරේ දෙවෙන පින්කම් කරපු නිසා. එනිසා අවබෝධ කරපු මේ පින්කම සසරේදී ඔබට බොහෝ කාලයක් දිගාසිරි ලබන කරපු මහා පින්කමක් කියලා ඔබ උගාස් සතුටට පත් වෙන්න. එනිසා නැවත සාදු කාර්යයක් පවත්ලා සතුරු සිතින් මේ පින්කම අනුමෝදන් වෙනවා. අප ධර්ම දේශනාව සඳහා තෝරා ගත්තේ සම්මා දිට්ඨිය කියන කාරණය. යහපත් දැකීම කියන කාරණයයි අද අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. සම්මා දිට්ඨිය තමයි බුදුදහමේ හැටියට අපේ මේ නිර්වාණගාමී මාර්ගයේ ප්‍රධාන කරුණක් හැටියට දේශනා කරන්නේ. යහපත් දැකීම නුවණ ප්‍රඥාව කියන කාරණය. මේ සම්මා දිට්ඨිය ලැබීම සඳහා හේතු වන ප්‍රධාන කාරණා දෙකක් ගැන ධර්මීය සඳහන් වෙනවා. සම්මා දිට්ඨිය ලබන නම් අපි මොකද කරන්න ඕන? සම්මා දිට්ඨිය ලබන නම් එකක් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ ශ්‍රවණය කරන ධර්මය නොනින් මෙනෙහි කරන්නත් ඕන. එනිසා සම්මා දිට්ඨියට හේතු වන කාරණා හැද සඳහන් කරන්නේ සංධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයක් කියන කාරණය. තිනතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන හැටි අපි මේ අවස්ථාවේදී අපි ලබාගෙන තියෙන්නේ කොයිතරම් වටිනා දුර්ලභ ජීවිතයක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. උදාහරණ දේශනා කරන අපි මේ ලබලා තියෙන ස්වයන් සම්පත්තිය කියන. ස්වයන් සම්පත්තිය කියලා කියන්නේ ඊටාම භාග්‍ය සම්පන්න දුර්ලභ අවස්ථාව කියන එක. මොකද පින්නතුනි මෙයා අපි ලබාගෙන තියෙන දුර්ලභ අවස්ථාව. මොහොමදයි මනුෂ්‍යාත්ම භාවය බුදුදහම ලැබුවා. ඒ වතරක් නෙමෙයි මනුෂ්‍යයන් වුණා විතරක් නෙමෙයි මනුෂ්‍යයන් ඉන්න බොහෝ දෙනෙක් බුදුදහම ලැබුවා වයත් ඉන්නවා. නමුත් සමහර අය උපතින්ම සමහර අය මන්ද බුද්ධිකයි. සමහර අය උපතින්ම කන් දෙක ඇහෙන්නම නැහැ. ඇතැම් විට ඒ වගේ අයට අමාරු විශේෂයෙන් මන්ද බුද්ධික කෙනෙකුට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අමාරුයි. ඉතින් මෙන්න මේ විදිහට කල්පනා කරලා බලන විට පින්නතුනි බුදුදහමේ සඳහන් වෙනවා අෂ්ට දුෂ්ටක්ෂණයක් ගැන. දුෂ්ටක්ෂණය කියලා කියන්නේ අභාග්‍ය සම්පන්න අවස්ථා අටක් ගැන සඳහන් වෙනවා. ලෝකයේ ඇතැම් කාලවල සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ලෝකෙට ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කරන අවස්ථාවලදී සමහර සත්වයන් නිරයෙහි ඉපදිලා දුක් විඳිනවා. ඒ නිරයෙහි ඉපදලා ඉන්න සත්වයන්ට මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාවක් නැහැ. මේ මොහොතේ බොහෝ දෙනෙක් ඇතැම් විට අපේ අතීතගත ඥාතීන් අපේ අතීතයේ පෝෂණය කරපු අපේ අම්මලා තාත්තලාන් ඇතැම් විට බොහෝ දෙනෙක් මේ මොහොතේ නිරෙහි දුක් විඳිනවා. ඒ සත්‍යයන්ට මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කම නැහැ. ඊළඟට බුදුහාමර දේශනා කරනවා ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරන ඇතැම් අවස්ථාවකදී ලෝකේ සමහර සත්‍යයන් ඉපදෙලා ඉන්නවා. හැබැයි ඉපදෙලා තියෙන ත්‍රිසංගත ආත්මභාවක ඒ ත්‍රිසංගත සත්‍ය වෙලා දැන් මේ අවටවා ප්‍රදේශයේ මේ බණ ඇහෙන ප්‍රදේශයේ සත්‍යයන් ඉන්නවා. නමුත් ඒ සත්‍යයන්ගේ කෙරේ සත්‍යයන්ට මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න පුළුවන් කමක් නැහැ. අන්නේ අවස්ථාවක් සැලකන්නේ අභාග්‍ය සම්පන්න අවස්ථාව. දුෂ්ටක්ෂණයක් ඇහිට නරක අවස්ථාවක් විදියට. තවත් අවස්ථාවල සමහර සත්‍යයන් ප්‍රේත ලෝකයේ ඉපදෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ ධර්ම දේශනා කරනවා. සමහර සත්‍යයන් ප්‍රේත ලෝකයේ ඉපදෙලා ඉන්නවා. ඒ සත්‍යයන්ට මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට බුදුහාම සඳහන් කරන සමහර තමනුස්සලෝකවලදී මනුස්සලෝකවලදී කියන ඈත දුෂ්කර ප්‍රදේශවල ඉපදෙලා ඉන්නේ. ධර්මය අහන්නට අවස්ථාවක් වෙන ප්‍රදේශවල ලංකාවේ උනත් දැන් මේ ඈත ප්‍රදේශවල ඉපදෙලා ඉන්නවා බණ අහන්නට අවස්ථාවක් ලැබෙන අය. සමහර රටවල් අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, ඇතැම් විට ඇමරිකාව වගේ රටවල් ගත්තත් සමහර අයට බුදුදහම පිළිබඳව අහන්න ලැබෙන අවස්ථා ප්‍රමාණව තියෙනවා. දැන් ඇමරිකාවේ ගැන දිගහනින් සමහරට බීම වර්ග පිළිබඳව කොකා කෝලා ගැන 99%ක්ම අය දන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන වචනේවත් සමහර අය දන්නේ නැති අය වාස් පිළිසක් ඉන්නවා. ඉතින් ඒකට හේතුව තමයි මේක ඒ අයගේ අවස්ථාන්වල බෙල ගිහිල්ලා අන්න ඒකත් සැලකන්නේ අභාග්‍ය සම්පන්න අවස්ථාවක් විදියට. ඊළඟට සඳහන් කරනවා සමහර අය මනස ලෝකේ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සද්ධර්මයේ ලෝකේ තියෙනවා. හැබැයි ඒ ලෝකේ සද්ධර්මයේ තිබුණා සමහර අය උපතින්ම මිත්‍යා දෘෂ්ටික පවුලල ඉපදෙලා ඉන්නේ. එයාට මේ දහම අහන්නට තරම් සුදුසු මානසිකත්වයක් එයාගේ ළඟ නැහැ. මෙන්න මේක සැලකන්නේ අභාග්‍ය සම්පන්න අවස්ථාවක් විදියට. එතකොට අපි සඳහන් කළේ සමහර අය උපතින්ම මනුෂ්‍යාත්ම භාවයේ ඉපදුනත් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ ලෝකෙ තිබුණත් ඒ තිබෙන අවස්ථාවක ඉපදුනාට සමහර අය උපතින්ම අර මිත්‍යා දෘෂ්ටිය නිසා එයට මේ අවස්ථාව වැඩි කියලා. හැබැයි සමහර අතීතයේ කරපු මහා බලවත් කුසල ධර්මවල ආනිසංස විදියට කොයිතරම් මිත්‍යා දෘෂ්ටික පරිසරයක ඉපදුනත් කොයිතරම් දුර්ලභ ඈත ප්‍රදේශයක ඉපදුනත් එයා බුදුදහම හොයාගෙන එනවා විතරක් නෙවෙයි සමහර විට පැවිදිත් වෙනවා ඇවිල්ලා. එනිසා එවැනි අවස්ථා සමහරට තියෙනවා සත්‍ය ධර්මය ප්‍රගුණ කරලා මේ සද්ධර්මය අහන්නට ප්‍රාර්ථනා කරගෙන ආපු සමහර අය. ඊළඟ කාරණේ තමයි සමහර අය බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ තියෙන කාලයක ලෝකෙ ඉපදෙලා ඉන්නවා. සද්ධර්මයත් ඇහෙන වටා පිටාවක ඉන්නවා. නමුත් සමහර අය උපතින්ම මන්ද බුද්ධිකයි. ඒ ඇයට මිඩර කියලා බේරෙන වගේ ඉන්නේ කියාට කෙනෙක් කියලා තුළු කියලා. ඒ කියන්නේ තමන්ගේ මුඛයෙන් පිටවෙන කෙල ටිකවත් එයාට පාලනය කරගන්න බැරි අය. මෙන්න මේ ඇයට සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාව නැහැ. තවත් සමහර අය ඉන්නවා පින්නතුනි ලෝකයේ ඉතාම හොඳට මනස ආත්මභාවයක් ලැබලා තියෙනවා. ඊට කලින් තවත් කාරණයක් තියෙනවා. තවත් කාලවල ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා ඉන්නවා. ඒ ඉන්න කාලවල ඉතාම දීර්ඝායස්ත දෙවිවරු වෙලා ඉපදෙලා ඉන්නවා. විශේෂයෙන් අරූපාචර බ්‍රහ්ම ලෝකයේ සත්‍යයන් ගැන සඳහන් කරනවා. අරූපාචර බ්‍රහ්ම ලෝකයේ ඉතාම දීර්ඝ කාලයක් සත්‍යයන් ජීවත් වෙනවා. නමුත් ඒ සත්‍යයන්ට සෝවාන් වීමට අවස්ථාවක් නැහැ. විශේෂයෙන් සිත මිස කය නැති බඹලොව සතරක කියලා මහල තියෙනවා. සිත විතරක් තියෙන කය නැති බ්‍රහ්ම ලෝක තියෙනවා. අරූපාචර බ්‍රහ්ම ලෝක ආකාශ අනංජාචන වගේ තැන්. ඒ තැන්වල සත්‍යයන්ට ස්කන්ධ පහේ ස්කන්ධ හතරයි තියෙන්නේ. රූපස්කන්ධය නැහැ. රූපස්කන්ධය නැති සත්‍යයකට පළමුවෙන් සෝවන් වෙන්න බෑ. සෝවන් වෙච්ච කෙනෙක් ඒ තැන්වල ඉපදුනහම ඊළඟ මාර්ගඵල වැඩෙන විදි ධර්මතාවයක් විදියට. නමුත් සෝවන් වෙන්න නම් ඒ සෝවන් වෙන මුල් අවස්ථාවේදී තමන්ගේ කන්දක හොඳ නැගෙන කෙනෙක් වෙන්නට ඕන. නැත්නම් කියවන හැටි තේරුම් ගන්න පුළුවන් හොඳ මානසිකත්වයක් තියෙන්නට ඕන. විශේෂයෙන් රූපස්කන්ධය තියෙන්නට ඕන. ඇස හෝ කන හෝ සංවේදී වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඒ කෙනාට තමයි මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා සමහර අවස්ථාවල ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ නොවන අවස්ථාවක් ගැන සඳහන් වෙනවා. මොකද ඒ අවස්ථාව ඇතැම් විට කෙනෙක් මනස් ලෝකයේ හොඳට ලක්ෂණ ඉපදිලා ඉන්නවා. ඒ ඉපදිල හිටියත් එයා ලෝකයේ පහළ වෙලා බලනකොට අබුද්ධෝත්පාද කාලෙක ඉපදෙන්නේ. බුද්ධෝත්පාද කාලෙක නෙවෙයි. මෙන්න මේක සැලකන්නේ අභාග්‍ය සම්පන්න අවස්ථාවක්, අවාසනාවන්ත අවස්ථාවක් කියලා. එතකොට මෙන්න මේ අවස්ථාවේ ඔක්කොම ඉක්මිලා නිවනේ ඉපදීමෙන් ඒ වගේම තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, මන්ද බුද්ධික වීම, ඈත ප්‍රදේශයක ඉපදීම, මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදීම, මන්ද බුද්ධික වීම, ඒ වගේම දීර්ඝායස්ක දෙවිවරු වීම, මේ අබුද්ධෝත්පාද කාලය, මේ සියලුම දේවල් වලින් නික්මලා මේ දේවල් මැනගෙන යම් කෙනෙක් බුද්ධෝත්පාද කාලයක මනස ලෝකෙපදල ඉන්නවා නම් හොඳ බුද්ධියක් ඇතුව අනේකට සලකන්නේ ඒකට සඳහන් කරන්නේ ෂණ සම්පත්තිය කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මෙන්න මේ ෂණ සම්පත්තිය ලැබපු අවස්ථාවකදී යම් කිසි කෙනෙක් මනස ලෝකෙ ඉපදිලා ඉන්නේ උපතින්ම අත් දෙකක් පා දෙකක් නැතුව නම් එයාට ධර්මයේ හරි හොඳ වටා පිටාව තියෙනවා. නමුත් මේ තැනැත්තාට උපතින්ම අත් දෙකක් නැහැ. උපතින්ම පා දෙකක් නැහැ. කඳ කැල්ල විතරයි තියෙන්නේ. හැබැයි මේ තැනැත්තාට හොඳට කන් දෙක හෙනවා, හොඳට බුද්ධිය තියෙනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මෙන්න මේ තැනැත්තාත් ඉතාම භාග්‍ය සම්පන්න කෙනෙක් කියලා. ඇතැම් විට අබුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකයේ සත්විඳ රජ කෙනෙකුට වෙනවට වඩා භාග්‍ය සම්පන්නයි. බුද්ධෝත්පාද කාලෙක හොඳ මානසිකත්වයක් ඇතුව දෑත දෙපය අහිමිව මේ ලෝකෙ ඉපදුණා කියලා. ඉතින් පින්නදෙන ඔබ ඊටත් වඩා වාසනාවන්තයි. ඔබට දෑත දෙපය හොඳට තියෙනවා. හොඳ නුවණක් තියෙනවා. කන් දෙක හොඳ නැහැනවා. ධර්මය අහන්නට පුළුවන් හොඳ වටා පිටාවක ඔබ ඉපදිලා ඉන්නවා. ඔබේ ගැන වාස සතුට වෙනවා. ඔබ හැමදාම කණ්ණාඩි ළඟට යනවා මොන බලන්නේ. ඒ යන හැම අවස්ථාවෙම හිතන්නේ මේ කණ්ණාඩි ඉස්සරහ ඉන්නේ සතරම් වාක් පින් කළා වූ ඉතාම භාග්‍ය සම්පන්න කෙනෙකු මේ කණ්ණාඩි ඉදිරිපිට ඉන්නේ කියලා ඔබ ගැන ඔබ වාස සතුටට පත් වෙන්න. ජීවිතේ පින්නතුනේ අපි කාටත් අඩුපාඩු තියන අය ඉන්නවා. නමුත් ඒ අඩුපාඩු මොනවද සිද්ධ වුණත් අපි හැම දිනෙකම වා වාසනාවන්තයි. මෙවැනි කාලයක මනුස්ස ලෝකයක මේ වගේ හොඳ බුද්ධි මට්ටමක ඉපදීම ගැන මෙන්න මෙවැනි ජීවිතයක් ලබාගත් අය හැටියට පින්නතුනි අපිට ලොකු කාර්යභාරයක් තියෙනවා. අපි මේ ලෝකයේ ඇස් දෙක ඇරලා බලනකොටම අපිට මේ ලෝකයේ බොහෝ දේවල් ලැබිලා තියෙනවා. අපි මේ ලෝකෙ ඉපදෙනකොට ලෝකෙ මිනිස්සු අවුරුදු 2000 විතර සාහිත්‍ය ඥානය දිනු කරලා භාෂා ඥානය දිනු කරලා වපු මහා ලෝකෝ විද්‍යා සාංශනික දැන සම්භාරයක් අප වෙත දායාද කළ තිබෙනවා. පාරවල හදලම්, පාලන් හදලම්, වන්‍යාන නිෂ්පාදනය කළා, වාහන නිෂ්පාදනය කළා, මිහිර ද්‍රව්‍ය සොයාගෙන මහා නිර්මාණයන් කරපු ලෝකයකට තමයි අපේ අම්මව අපව දායාද කළේ. ඒ විතරක් නෙවෙයි පින්වත්නි, අවුරුදු 10000ක දැනුම් සම්භාරයක් විතරක් නෙවෙයි අපට ලැබුණේ. අපි මේ ලෝකෙ ඉපදෙනකොට මීට වඩා වටිනා දෙයක් අපට ලැබුණා. ඒ මොකද ලැබුණේ? ඒ තමයි පින්වත්නි අවුරුදු 10000ක් නෙවෙයි සාරාංශික කල්පලක්ෂය as is මාස්ලේ දන් දීලා කරපු මහා පරිශ්‍රමයක මහා කැපවීමක ප්‍රතිඵලයක් විදිහට ලෝකෙ නහඳුනා දීපු සද්ධර්මයක් අපට දායාද වුණා. ඒ සද්ධර්මයේ වසර 2560කට අධික කාලයක් ජීවිත පරිත්‍යාගයෙන් ස්වාමීන් වහන්සේලා රැකගෙන ඇවිල්ලා වර්තමානයේ අපට ඒක දායාද කළා කියලා. අපි කොයිතරම් වාසනාවන්තද කියලා අනුරාධ පුරයේ කාලේ ස්වාමීන් වහන්සේලා බණහන් වුණා දුර පාගමනින් වැඩම කළා. අනුරාධ පුරේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ ඇතැමිට පාගමනින් මිහින්තලයට වඩිනවා. මිහින්තලේ ඉන්න ස්වාමීන් වහන්සේ ඇතැමිට පාගමනින් තිස්ස මහරහමිට වැඩම කරනවා. අනුරාධ පුර මහ විහාරයේ ඉන්න ස්වාමීන් වහන්සේ බණවන් ඇතැමිට අනුරාධ පුරේ ඉඳන් සිතුල්පව්වට පාගමනින් වැඩම කරනවා. සිතුල්පව්වේ හාමුදුර ඇතැමිට ගුරුවරයෙක් හොයාගෙන මිහින්තලේට වැඩම කරනවා පාගමනින්. එහෙම කාලවකවානු තිබුණ තැනදී එහෙම කාලවල අපට අද කොහොමද අපට තේන්නතුනි මේ සාරාංශික කල්පලක්ෂය කන්දකීම ත්‍රිපිටක ධර්මයෙන් තරක් නෙවෙයි අටුවාටේ ගානි ඔක්කොම මේ පොඩි ඩිවයිස් එකකට දාලා අපිට වාහන යන ගමන් බල බල යන පුළුවන් වාතාවරණයක් අද තියෙනවා. අපි කොයිතරම් වාසනාවන්තද මෙන්න මේ தත්වය පින්නතුනි අපි නිතරම හිතන්නට ඕන. අපි වාහන වටිනාම දෙයක් මෙයාද ලබාගෙන තියෙන්නේ කියලා හිතන්නට ඕන. එන්නතිනේ ඔබ පුදුම වේතැමිට සමහර රටවලදී අපට මුණ ගැහිලා තියෙනවා. එනැමිට සිංහල මාධ්‍යෙන් බණ කියනකොට සිංහල භාෂාව වචනයක් ගන්න ඇති සමහර අය ඒ බණ කියන අය මැද ඇවිල්ලා වාඩි වෙලා ඉඳිමු කියාගෙන ඉන්නවා. ඇයි වෙන්නේ? බණ තේරුම් ගන්නද? බණ තේරෙන්නේද? බණ තේරෙන්නේ නැරෙන්න පින්නතුනි. ඒ විශ්වාස කරනවා මේ වගේ ආධ්‍යාත්මිකව හිත දියුණු කරන පිරිසක් මැද ඉන්නකොට ලොකු ශක්තියක් මේ අවකාශයේ තියෙනවා. අන්න ඒ ශක්තිය ලබා ගන්න කියලා මේ මනහන අය මැදවිල වාඩි වෙලා ඉන්න භාවනා කරනවා. මේ ඇදැමෙන පිරිතුනි උපතින් බෞද්ධය නෙවෙයි. මේ ඇදැමෙන පිරිතුනි මැද පෙරදිග ඉරානයේ ඉරාකයේ වැනි රටවල් ඉපදිච්ච අය. ඔබ කිව්වොත් පුදුම වෙයි. අද ඒ තරම් ධර්මය අහන්නට ඒ ධර්මයේ ඇසුර ආනිසංසයේ ශක්තිය ලබා ගන්න මිනිස් ලෝකේ ක්‍රියා කරනවා. ඔබ බලන්න ඔබේ ගෙදර ඉන්න දරුවාට වයසක අම්මට තාත්තට මේ ධර්ම දායාදේ ලබා දෙන ඔබ කොච්චර මහන්සි වෙනවද කියලා. ඔබ කැපවීමක් කියනද කියලා බලන්න. ඔබ ඇත්තටම කැපවෙනවද කියලා බලන්න. පින්නතුනි මේ මහ විශාල පරිශ්‍රමයක ප්‍රතිඵලයක් තමයි මේ සාධාරණය කියලා කියන්නේ. ඒක සරල දෙයක් නෙවෙයි. ඒ නිසා පින්වතුනි මේ ඥානසංශ ලබා ගත්තොත් බොහෝ දෙනෙක් හිතන්නේ මරණයෙන් පස්සේ අපට දිව්‍ය ලෝකයන් ලැබෙයි, බ්‍රහ්ම ලෝකයන් ලැබෙයි, නැවත මනුස්ස ලෝකයට සංකිට රජ කෙනෙක් වෙන ලැබෙයි. මේ වගේ කාරණා තමයි අපට බොහෝ විට හිතෙන්නේ. නමුත් පින්වතුනි ධර්මයේ හැසිරීමේ ප්‍රතිඵල මොකක්ද අපට? මේ ජීවිත කාලෙම පින්වතුනි නිරෝගී භාවය ලැබෙනවා, දිගාසිරි සම්පත් ලැබෙනවා, තමන් කරන රැකිරක්ෂා දින වෙනවා, තමන්ගේ දරුවන්ට ආශිර්වාද වෙනවා, තමන් කරන හැම දෙයක්ම සාර්ථක වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ලෞකික කුසල ආනිසංසය හැටියට තමන ජීවිතයේ වටිනාම දේක් ලැබෙනවා. මොකක්ද ඒ ලැබෙන දේ? ඒ ලැබෙන දේ තමයි පින්තුණි කල්යාණ මිත්‍රාස්තේ ලැබෙනවා තමයි. මොද මිතුරන්ගේ ආස්තේ ලැබෙනවා. කෙනෙකුට ජීවිතේ ලැබෙන වටිනාම දේ තමයි කල්‍යාණ මිත්‍රාශ්‍රය කියන දේ. ඒ කල්‍යාණ මිත්‍රාශ්‍රය නොලැබීම තමයි කෙනෙකුට කියන අභාග්‍ය සම්පන්නම දේ. එනිසා ධර්මයෙන් හැසිරීමෙන් අපට ලැබෙන ප්‍රධානම ආනිසංසයක් තමයි කල්‍යාණ මිත්‍රාශ්‍රය. ඒ කල්‍යාණ මිත්‍රයන්ගෙන් අපට ලැබෙන ප්‍රධානම දේ තමයි සද්ධර්මය අපට අහන්න ලැබෙනවා. ඒ සද්ධර්මය තුළ මොකද කියවෙන්නේ? ඒ සද්ධර්මයෙන් කියවෙන්නේ අපට මානසික දුක්වලින් නිදහස් වීමේ මාර්ගය. සද්ධර්මය අහපු පමණින් අපට පින්නතුනි තේරෙනවා කොහොමද අපි මේ දුකෙන් නිදහස් වෙන්නේ කියන කාරණේ. සද්ධර්මය නොයසෝතින් අපට මේ කාරණිය තේරුම් ගන්න බැහැ. පින්නතුනි අපි හිතන් ඉන්න අපිට හුඟක් අධ්‍යාපන සුසුකම් තියෙනවා. අපි විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා තියෙනවා මේ වගේ කියලා රැකියාවක් මම කළා. විද්‍යාන ශ්‍රේණිය රැකියාවක් නැත්නම් සිවිල් සේවයේ රැකියාවක්, ගුරු වෘත්තියේ රැකියාවක්, අධ්‍යාපන සේවයේ රැකියාවක් මම කළා කියලා අපි හැමදෙයකට බොහොම අභිමානයෙන් ඉන්නවනේ. නමුත් පින්නතුනි ධර්මය අහනකොට තමයි තේරෙන්නේ කොයි තරම් මෝඩද කියලා. කොයි තරම් නම් අපිට එදිනෙදා ජීවිතේ ලැබෙන තියෙන වාසි ටික ජීවිතේ නෝනින් බුද්ධිමත්ව බලන්න බැරි නිසා අපට කොයි තරම් ජීවිතයේ සතුට අපෙන් මගහැරෙනවාද කියලා අපට තේරුම් ගන්න පුළුවන් ධර්මය අහනකොට. ඒ නිසා පින්නතුනි කෙනෙකුගේ ජීවිතය සාර්ථක වෙන හේතුන කර්මතරින් ප්‍රධානම කාරණයක් තමයි ධර්මයට ගරු කරන්නට ඕන, ධර්මයට විශ්වාසයක් ඇති කරගන්නට ඕන. බුදුහාඳුරෝ කරාවව සූත්‍රයේ ඉතාම පැහැදිලිව දේශනා කළා සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභව ධම්මකාමෝ බවං හෝති ධම්මදේසී පරාභව කියන කාරණය. ලෝකේ ජීවන වෙන කෙනත් පිරියන කෙනත් බලා ගන්න අහන්න ලේසියි කියන කෙනෙක් ජීවන වෙන කෙනෙක්ද කෙනෙක් පිරියන කෙනෙක්ද කියලා ඉතාම ඉක්මනින් බලා ගන්න පුළුවන්. එතන අමාරු නෑ බලා ගන්න. කොහොමද බලා ගන්නේ? යම් කිසි කෙනෙක් ධර්මයට කැමති නම් ඒ කෙනාගේ ළඟ අද ඇතැම් විට අඩුපාඩුකම් තියෙන පුළුවන්. අඩුපාඩුකම් තිබ්බත් එයා සද්ධර්ම ශ්‍රවණය කරනවා නම් එයාට ඕන වෙලාවක ඒ අඩුපාඩුකම් ටික නිදහස් වෙන්න පුළුවන්. එතකොට ධර්ම ශ්‍රවණය කරන්නට ඒ ධර්මයට කැමැත්ත තමන්ගේ ළඟ තියෙනවා නම් ඒකෙන් ලොකු ගුණයක් තමයි කියවෙනවා. ඒ මොකද තමන්ට ඕනම වෙලාවක මේ ලෝකේ ජය ගන්න පුළුවන්. ඕනම වෙලාවක තමන් හිත දිනු කරන්න පුළුවන්. ඕනම වෙලාවක තමන්ට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන කාරණේ තමයි මේ කියන්නේ. ඒක තමයි පින්තුනි ධර්මයේ ආරම්භක මූලික ලක්ෂණ ටික කරනකොට තියෙන උනදී. හැබැයි ධර්මයේ තවත් ඉදිරියට යනකොට ධර්මයෙන් ඉහළම වාසය ටික ලබන්න යනකොට තවත් ලක්ෂණ ටිකක් තමයි ළඟ තියෙනවා. ඒ මොනවද? ධර්මයේ ඉහළම ගැඹුරම තැනින් තමන්ට වාසය ටික ලබන නම් ආනිසංස ටික ලබන නම් තමන්ගේ ළඟ තියෙන ඕන ලක්ෂණ මොනවද? ශ්‍රද්ධාවට කලින් තියෙන ලක්ෂණ මොකද්ද? ශ්‍රද්ධා ඇති වෙන ධර්ම ශ්‍රවණය කරාට පස්සේ ඇති වෙන ධර්මයේ ඉහළම තැනින් ආනිසංස ලබා ගන්න නම් තමන්ගේ ළඟ තියෙන ඕන ලක්ෂණ මොනවද? ඒ තියෙන ඕන ලක්ෂණ තමයි තවත් තියෙන කාරණා ශ්‍රද්ධාව තියෙන. ඒ වෙනසනේ ධර්ම ශ්‍රවණය කරාට පස්සේ තමයි සීලය ශ්‍රද්ධාවේ ඔක්කොම ඇති වෙන ධර්ම ශ්‍රවණය කරේට පස්සේ තමයි කොහොම වෙන ගුණාංග. ඊට කලින් තමයි ළඟ මූලික වශයෙන් නිහලෙම තියෙන ලක්ෂණ දෙකක් තියෙනවා. දෙකක් පදා තියෙන ප්‍රධානම දෙකක් තියෙනවා. ඒන් එකක් තමයි තමන්ට නුවණක් තියෙනට ඕන. ඒ කියන දේ තේරුම් ගන්න. හොඳ නුවණක් තියෙනට ඕන. අධ්‍යාපන සුසුකම් නැති වුණා සමහරට මේ නුවණ තියෙනවා. එතකොට පළවෙනි කාරණා තමයි නුවණ කියන එක. දෙවෙනි කාරණේ මොකද්ද? දෙවෙනි කාරණේ තමයි අපි වෙනතුනි අවංක වෙනවා. අවංක බව කියන්නේ ඒ සරල නෑ කියලා දැන් කර්ණිමෙට සූත්‍රයේ තියෙන්නේ උජෝජ සූජෝජය කියන අවංක වෙන්නට ඕන. තුන්වෙනි කාරණේ තමයි කපටි නොවන කෙනෙක් වෙන්නට ඕන. බුදුහාමරේක දේශනා කරනවා හේතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ නවංක ජාතෝ කියලා. එන්න බුද්ධිමත් මිනිස්සුනි මා වෙත කපටි නොවන වංක නොවන මායාකාරී නොවන කියලා. මෙන්න මේ ලක්ෂණ ටික තමයි ළඟ තියෙනම නම් මොන ලක්ෂණද? නොනැති කෙනෙක් වෙන්න ඕන, අවංක කෙනෙක් වෙන්න ඕන, කපටි නැති කෙනෙක් වෙන්න ඕන, මායාකාරී නොවන කෙනෙක් වෙන්නට ඕන. අනිත් අය මුලා කරන කෙනෙක් නොවෙන්නට ඕන. මෙන්න මේ ලක්ෂණ ටික පිළිතුරු තමන්ගේ ළඟ තියෙනවා නම් තමන්ගේ ළඟ ආනන්තරීය පාප කර්ම හැර අනිත් ඕනම අඩුපාඩුවක් තිබුණත් තමන්ට ඒව ජය ගන්න පුළුවන්. අඟුලිමාලට පිළිතුරු මේ ලක්ෂණ ටික තිබුණා. බුදුරජාණන් වහන්සේට සිදු නොවුණු වචන හතරයි කියන්න ඕනුනේ අවශ්‍යුනි වචන හතරෙම නිවැරදිව. මෙතන ප්‍රධාන ලක්ෂණයක් තමයි පිළිතුරු නුවණැති බව කියන එක. දුක ඇතුළු මේ චතුරාර්ය සත්‍ය ගැන කියනකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න පුළුවන් නුවණක් තමයි තියෙන්න ඕන. ඊළඟ කාරණේ තමයි තමන් අවංක කෙනෙක් වෙන්න ඕන. මොකද්ද අවංක කියලා කියන්නේ? අවංක බව කියලා කියන්නේ මොකද්ද? අවංක බව කියන්නේ පිළිතුරු මේක ඉතාම වැදගත් ලක්ෂණයක්. යම් කරනකොට තමන්ම තමන් ගැන බලන්න මම මේ දේ කරන්නේ මොකටද කියලා. දානයක් දුන්නත්, සීල රැක්කත්, පන්සලට පරිත්‍යාගයක් කළත්, ශ්‍රම දානයකට ගියත්, අම්මට තාත්තට උපස්ථාන කළත්, ගෙදර දානයක් දුන්නත් මේව කරන්න කලින් තමන්ගේම කණ්ණාඩියකින් තමන් බලන්න මම මේක කරන්නේ මොකටද කියලා. එහෙම බලනකොට තමයි නුවණින් බලන්න මේක කිරීමෙන් මගේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන්න. මම මේ දාන දීන බලාපොරොත්තු වෙන මගේ තෘෂ්ණා වැඩි කරගන්නද, මම මේ වගේ පින්කමක් කරයි කියලා පිළිසිදරි පිටදී නම කියව ගන්න මාන්නේ වැඩි කරගන්නද, තමන්ගේ සක්කාය දිට්ඨි වැඩි කරගන්නද කියලා බලන්න. අනිත්‍යයෙන් චරිත සාධක ඕනේ තමන්ට. තමන්ම බලන්න තමන් ඇත්තටම මානසික සෝයක් කරා යන කෙනෙක්ද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණය මේක. මොකද ලක්ෂණය? අවංක බව කියන එක. මොකද අවංක කියලා කියන්නේ? යමක් කරනකොට තමන් බලන්න මේක තමන් කරන්නේ මගේ තෘෂ්ණාව දෘෂ්ටි මාන්න නැත්නම් තමන්ගේ දැඩි ආශාව සක්කාය දිට්ඨිය මාන්නේ කියන මේ කාරණා වැඩි කරගන්නද මම මේක කරන්නේ, අඩු කරගන්නද මම කරන්නේ කියලා හොඳට බලන්න. එතකොට තමන්ට තේරෙනවා තමන් යන්නට ඕන මාර්ගය මොකද්ද කියලා. බොහෝ දෙනාට පින්නතුනි මෙන්න මේක හරියට මුණ නොගැසිච්ච නිසා ඇතැමිට ජීවිත කාලය වුණා කලයන්කම් අවුරුදු 20 30 නෙවෙයි, අවුරුදු 50ට නෙවෙයි, අවුරුදු 70 80 යනකලු ජීවිතයේ නිසික් ගායතු ගමන් මඟ බොහෝ දෙනෙකුට හොයාගන්න බැරි වෙනවා. මෙන්න මේ මූලික ලක්ෂණ අපේ ළඟ නොතිබෙන නිසා. කෙනසා තමන් ටිකෙන් ටික වියපත් වෙන්න වෙන්න තමන්ම බලන තමන් ගැන තමන් ඉස්සරට වඩා තමන් මානසික සුවේ වැඩි වෙච්ච කෙනෙක්ද අඩු වෙච්ච කෙනෙක්ද කියලා තමන්ම බලන තමන් ගැන. තමන්ගේ මානසික සුවේ දිනු වෙලා නැත්නම් ඇසට රූප දකිනකොට කනට ශබ්ද අහනකොට මේව තුලින් තමන්ගේ පීඩනේ එන්නෙම වැඩි වෙලා නම් අනිත් පැත්තෙන් කියන්නේ මෙන්න මේ නිවැරදි ගමන මගේ තමන් ගිහලා නැහැ. තමන් එන්නෙම ඇවිල්ලා තියන්නේ තෘෂ්ණා දෘෂ්ටි මාන වැඩි කරගෙන කියන එක තමන් අවකල තේරුම් ගන්න. ඒ තේරුම් ගත්ත මොහොතෙම තමන් නිවැරදි වෙනවා. ඇතැමිට තමන්ට මේක තේරෙන්නේ අවුරුදු 20 දි වෙන්න පුළුවන්. අවුරුදු 40 දි වෙන්න පුළුවන්. අවුරුදු 80 දි වෙන්න පුළුවන්. සමහර අවුරුදු 80 දී මහානන් බුදුහරයන් කාලේ බක්කොල හාමුදුරුවෝ අවුරුදු 80 දී මහානුනේ. සමහර කෙනෙකුට මේක තේරුණා අවුරුදු 100 ගිහිල්ලා. අවුරුදු 100 දී තේරිච්ච ගමම ගමන් මග අනිත් පැත්තට හැරෙවුවා. සමහර කෙනෙකුට මේක තේරුණා අවුරුදු 100 දී. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර කෙනෙකුට මේක තේරෙනවට අවුරුදු 120යි. රාජ හාමුදුරුවෝ සෝනා මෙහි වගේ අය පැවිදිුණේ අවුරුදු 120 දී. අවුරුදු 120 දී මහණලක් වෙන තුනේ මේ ගමන් මඟ වෙනස් කරගෙන මේ ආත්මභාරෙදි මේ ආරහත් වුණා. ඒ නිසා වෙන තුනේ කර්ම චක්‍රය ධර්ම චක්‍රෙන් ජය ගන්න පුළුවන්. එවැනි සුවිශේෂී ධර්මයක්, සාන්දෘෂ්ටික ධර්මයක්, අකාලික ධර්මයක් අපේ ඉදිරියට මේ තියෙනවා. මේ ධර්මෙන් අපි ප්‍රයෝජන ගන්න නම් උපරිම ලෙස තමන් බුද්ධිමත් වෙන්නට ඕන. උපරිම ලෙස තමන් අවංක වෙන්නට ඕන. උපරිමලෙස තමන් මායාකාරී නොවන කෙනෙක් වෙන්න ඕන. මෙන්න මේ ගුණාංග තියෙනවා නම් වෙන තුදාමෙන් අපිට වාහතුර යන්නට පුළුවන්. ඊළඟ කාරණේ තමයි මේ සද්ධර්මයේ ප්‍රයෝජන ගන්න නම් ෂණ සම්පත්තිය ලබන්න නම් පින්නතුනි මනුස්ස ලෝකේ ඉපදුනාට බුද්ධෝත්පාද කාලයක ඉපදුනාට විතරක් ෂණ සම්පත්තිය ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය ධර්ම දේශනාවක් ඇහුවට විතරක් ෂණ සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඇතැම් විට අවුරුදු 100ක් බණහපු කෙනෙකුටවත් ෂණ සම්පත්තිය නොලැබිය යන්න පුළුවන්. ඇයි? සන සම්පatti ලැබෙනවා කියන පිළිතුරේ සම්පූර්ණයෙන්ම මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම Taman දහම තුලින් දකින්නට ඕන. එහෙම දැන නොගත්තොත් Tamanට පිළිතුරේ සන සම්පatti ලැබුණා වෙන්නේ නැහැ. සන සම්පatti Tamanට නොලැබුණොත් Tamanට පිළිතුරේ මොකද වෙන්නේ? Taman ඉපදිලා මිය යන්නේ අබුද්ධෝත්පාද කාලෙක. මේක සරල දෙයක් නෙවෙයි. සන සම්පත්තිය තමාට නොලබනෝතින් තමන් ඇතැම් විට අවුරුදු 100ක් ඉල්ගත් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි තමන් මරණයටපත් වෙන්නේ අබුද්ධෝත්පාද කාලෙක ඉපදිච්ච කෙනෙක් වගේ. ඒ නිසා පින්නතුනි මේක ඉතාම සරල දෙයක් නෙවෙයි, ඉතාම ගැඹුරු දෙයක් මේ කාරණේ. අපි ඒ කාරණා ඉදිරියේදී සාකච්ඡා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්‍යන්නේ ප්‍රයෝජන ගැනීමේදී ආරම්භයේ පටන් අවසානිය දක්වාම තමන්ගේ ගුණධම් දින වෙන කාරණා හතරක් තියෙනවා. මේ කාරණා හතර ධර්මමාර්ගයේ ආරම්භයේ පටන් අවසානිය දක්වාම අඛණ්ඩව හවස්සා ගන්නට ඕන. මොනවද මේ කාරණා? කල්යාණ මිත්‍රාශ්‍රය තියෙන්න ඕන. ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. අහන ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම නැමැති යෝනිස් කොමන්සිකාරයේ තමන්ගල කියනට ඕන. ඒ වගේම ඒ මෙනෙහි කරන ධර්මය ප්‍රතිපත්තියෙන් තමන් අනුගමනය කරන්න ඕන. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා තමන් තුළින් ක්‍රියාත්මක කරන්න ඕන. මේවට කියනවා ප්‍රඥාව දිනු වෙන කාරණා කියලා. ප්‍රඥාව උද්දී කර ධර්ම කියලා මේවට කියනවා. මොනවද ඒ කාරණා හතර? කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන කාරණා. කල්‍යාණ මිත්‍රයන් ලැබෙන්නා කියලා පින්නතින් අපි හුඟක් කරලා ප්‍රාර්ථනා කරනවානේ. හැමදාම ගාථා කියනවානේ. හිමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ කියලා කියනවා අපිනේ. හැබැයි පින්නතින් අවංකව කල්පනා කරලා බලන්න අපි කීයට නෙත්නම් කල්‍යාණ මිත්‍රයන් හඳුනාගෙන තියෙනවද කියලා. කල්‍යාණ මිත්‍රයෙක් අපට ලැබුණොත් අපි මොකද කරන්නේ කියලා බලන්න. කල්‍යාණ මිත්‍රයෙක් අපට මොනවා හරි දෙයක් කිව්වොත් ඉතින් හොඳ දෙයක්. ඇතැම් විට අපි කේන්ති ගන්නවනේ. මටත් උගන්නන්න යනවා කියලා. තිනතුනි කල්‍යාණ මිත්‍රයෙක් ලැබුණට විතරක් බෑ. අපට ඇතැම් විට සතර දිනින් කල්‍යාණ මිත්‍රයෙක් ලැබිලා තියෙනවා. නමුත් හරියට කියනවා ධම්පී සූපර සංයතා කියලා. ඒ මොකද්ද? කොත්තේ රස දන්නේ නැති හැඳ වගේ කියලා. කොත්තේ පූර්වාණ හැඳ ගන්න හැඳ පක්ෂි කරන්නේ හැඳ දන්නේ නැහැ හොදේ තියෙන රස. අන්න ඒ වගේ සමහර අය දැන් මේක කල්යාණ මිත්‍රයන් ළඟ ඉන්නවා කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න කමන්න බෑ. ඇයි බැරි වෙන හේතුව? එකක් තමන් ගුණයට ගරු කරන්නේ ගුණ ගරුක බව සමාගෙන නැහැ. අනිත් දේ තමයි තමන්ට නුවණක් නැහැ හඳුනාගන්න. මෙන්න මේක තමයි අපිට තියෙන අවස්ථාව පිනතුනේ. අපි බොහෝ විට මිත්‍රයෙක් කියලා බලන්නේ බාහිර රූපයෙන්, ඇඳුම් පැනඳුම් වලින්, මුහුණේ පැහැපත් බවෙන් hina වෙන හැටියෙන් තමයි කල්‍යාණ මිත්‍රයෙක් කියලා බලන්නේ. බොහෝ කල්‍යාණ මිත්‍රයන්ට පිනතුනේ මේ ලක්ෂණ නැහැ ඇත්තෙම. ඇතැම් විට දැක්කට ඔබත් එක්ක ඉතින් hina වෙනවත් නැහැ, ඔබත් එක්ක ගණන් ගන්නවත් නැහැ. ඔබ ඇතැම් විට කෙනෙක් තැනකට යනකොට යනවා මම මෙච්චර සේවයක් කරපු කෙනෙක්, මෙච්චර උපාධි තියෙන කෙනෙක්, මෙච්චර රටවලට ගිහපු කෙනෙක්, මේ වගේ හොඳ රැකියාවක් කරපු කෙනෙක්, මට ගරුත්වය හිමි වෙන්න ඕන කියලා තැනකට යනවනේ. යනකොට පිනුතුනේ එතන ඉන්න මිනිස්සු ඔබ ගැන මොනවක්වත් දන්නේවත් නැහැ. ඔබ කවුද කියලා ඒ කට්ටිය දන්නේ නැහැ. ඉතින් අර ඔබ හිතාගෙන ඉන්නේ වැඩක් තියෙනවද? කිසිම වැඩක් නැහැ පිනුතුනේ. ඔබේ මෙච්චර සූසුකම් තියෙයි කියලා ඔබ තැනකට යනකොට ඔබ ගැන එතන ඉන්න කවුරුවත් දන්නේ නැත්නම් ඔබ යන දේවල් ටිකේ කිසිම වටිනාකමක් එතන නැහැ පිටුදු. ඒක ඔබ විතරයි දන්නේ. මෙන්න මේක ඉතාම වැදගත් කාරණයක් වෙනතු. අපි අපි ගැන හිතන් ඉන්න දේ වෙනතුනේ අනිත් පැකින් අපිට ඒක බලාපොරොත්තු වෙන්න බෑ. ඒ ලොකුකම ඔක්කොම සමන්ට විතරයි තියෙන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍රන් ඇසුරු කරද්දී වෙනතුනේ තමන්ගේ ලොකුකම ඉස්මතු කිරීම නෙවෙයි නුවණැති කෙනෙක් වෙනතුනේ. ලෝකේ පහළ වෙන කෙලම බුද්ධිමත් අය තමයි බුද්ධිමත් කෙනෙක් හම්බුනහම මොකද බලන්නේ? මොකද කරන්නේ? මොකද කරන්නේ? ඈ? එයාත් එක කතා කරනවා, සාකච්ඡා කරනවා. මොනවද සාකච්ඡා කරන්නේ? එයාගේ රැකියාවද? එයා පාවිච්චි කරන වාහනේ වර්ගයද? එයාගේ විශ්වවිද්‍යාලයද? මේ මොනවක් කතා නදර නැහැ පිටු. එයා කොයි රටක සිටසන් කියලා කෙනෙක්ද? ඒව කිසි දෙයක් යට අදාළ නැහැ. නුවණට කෙනෙක් තමයි බුද්ධිමත් කෙනෙක් හම්බුනහම බලන ප්‍රධාන දේ තමයි එයා ධර්ම කරුණු සාකච්ඡා කරනවා. එයාගේ ප්‍රඥාව විමසල බලනවා. එයාගේ ප්‍රඥාව විමසල බලන ප්‍රශ්න තියෙනවා. අන්න ඒ ප්‍රශ්න වලින් සාකච්ඡා කරනවා. මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ හැරුණු කොට ඊළඟට හිටිය ප්‍රඥාවන්තම කෙනා කවුද මේ ලෝකේ? සරුවත් හාමුදුරුවෝ. සරුවත් හාමුදුරුවන්ට අරහත්ති හාමුදුරුවෝ මුණ ගැහුණු ගමන මොකක්ද ඇහුවේ? ඔබේ ඉන්ද්‍රියම් ප්‍රසන්නයි, ඔබ සංසුන් ඉදරන් කියන කෙනෙක්, ඔබ ළඟ මොකක් හරි දහමක් තියෙනවා, ඒ ඔබ දන්න දහම කියන්නේ කියලා. මේ ප්‍රඥා බැලුවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාකච්ඡායේ පඤ්ඤා වේදි සබෝ කියලා. කෙනෙක්ගේ ප්‍රඥා බලන්නේ මොකින්ද? සාකච්ඡාවෙන් කියලා. සාකච්ඡාවෙන් කියන්නේ සාමාන්‍ය සරල ලෝකයේ අහන දේවල් වලින් නෙවෙයි. ඊට වඩා ගැඹුරු ජීවිතාවබෝධය හරහා, දර්ශනය හරහා ප්‍රශ්න අහනවා. ලෝකයේ ඉහළම බුද්ධිමතුන් ඉදිරියට සලකන්නේ දාර්ශනිකයෝ. බුදුදහමේ දර්ශනයක් ගැන කියනවා. සාමාන්‍ය ලෞකික ලෝකේ ගත්තත් පින්නතුනි ඕනම විශේෂ ධාරාවකින් ඉහළටම ගිහිපු කෙනෙකුට දෙන උපාධිය මොකද්ද? දර්ශන විශාරද ડોක්ටර් ෆිලොසොෆි. උමන විශේෂ ධාරාවකින් කළා සිංහල භාෂාවෙන් කළා, වෛද්‍ය විද්‍යාවෙන් කළා, පරිගණක විද්‍යාවෙන් කළා, මයික්‍රෝබයොලොජි වලින් කළා, මොහොතින් කළා. ඉහළම උපාධිය තමයි PhD උපාධිය. ඒ කියන්නේ දාර්ශනිකයෙක් කියන ඕනම ක්ෂේත්‍රයක. බුදුදහමෙන් දර්ශනයක් ගැන කියනවා. ඒ දර්ශනය කියන්නේ ප්‍රඥාවන් තමයි. ඒ නිසා නුවණැති කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් හම්බවනම තමයි දක්ෂ වෙන්නට උනහු තේරුම් ගන්න. බාහිර රූපෙන් විතරක් හඳුනා ගන්න බෑ. බාහිර රූපේ ලස්සනට ඇඳලා බලන්න පෙලක් ආයෙනවා. ඇතැමිට වයස 60ක කෙනෙක් වයසක 40ක කෙනෙක් වගේ හොඳට ලස්සනට මූණ වෙනස් කරගෙන එනවා. අපිත් ඒ වගේ වටම කැමති නම් අපිත් රැවටෙනවා. අපිත් ඒ වගේ යන තමයි ආකර්ෂණය වෙලා යන්නේ ඇතැමිට. බොහෝ දෙනෙක් බාහිර ආටෝපේට කැමති නම් ඒ වගේම බාහිර ආටෝප වලට කැමති අය කියම උගුල් වලට අහු වෙනවා. මොකද තමනුත් ඉන්නේ මානසිකත්වයේ. තමන් හොඳට ගුණයට කැමති කෙනෙක් නම් 100ක් කියලා දැන් තමන්ට ගුණවත් කැමුණ නැහැ. ඇයි? ඔහු ඒ ගුණවත් සං හඳුනා ගන්න හැකියාව තියෙනවා. ඇතැමිට කෙනෙක් එක කතා නොකර කෙනෙක් ගැන තේරුම් ගන්න පුළුවන් හැකියාවක් යම් සමන්තමකටම තියෙනවා නෝනැති කෙනෙකුට. එනිසා කල්‍යාණ මිත්‍රයන් සමීප වෙන නම්, ඒ කල්‍යාණ මිත්‍රයන්ගෙන් ප්‍රයෝජන ගන්න නම් ඔබේ කාටකින් නෝනැති වෙන්නට ඕන, ඔබ ගුණගරුක වෙන්නට ඕන, ඔබේ යත් සමග සාකච්ඡා කරන්නට ඕන. එහෙම වුණොත් තමයි කල්‍යාණ මිත්‍රයන්ගෙන් ඔබට ප්‍රතිලාභ ලැබෙන්නේ. අන්න ඒ කල්‍යාණ මිත්‍රයන් ලැබෙනකොට ඒ කල්‍යාණ මිත්‍රයන්ගෙන් අපට ලැබෙන වටිනාම දේ මොකද්ද? සද්ධර්මය. වෙන දේවල් නෙවෙයි. සද්ධර්මය ලැබෙනකොට පින්නතුනි ඒ සද්ධර්මයෙන් කොටස් දෙකක් අපට ලැබෙනවා. අන්න ඒ කොටස් දෙක ගැන තමයි අද අපි සාකච්ඡා කරන්නේ. කල්‍යාණ මිත්‍රයන් වෙතින් සද්ධර්මය අපට ලැබෙනකොට ඒ සද්ධර්මයේ තුල කොටස් දෙකක් විස්තර වෙනවා. සද්ධර්ම ශ්‍රවණයෙන් අපට ලැබෙන සම්මාදිට්ඨිය, ඒ සම්මාදිට්ඨිය කොටස් දෙකකට බෙදෙනවා. බුදුහාඳුර මහාචාර්ය සූත්‍රයේ දේශනා කරනවා සම්මාදිට්ඨිය පිටකේ දොයම් වදාමි. පින්නතනි සාධුකාරයක් පාත්තන් බලන්න. නැවතවත් සාධුකාරයක් පාත්තන්. අපි දැන් මේ සාකච්ඡා කරන්නේ සම්මාදිට්ඨිය ගැන. බුදුහාඳුර මහාචාර්ය සූත්‍රයේ දේශනා කරනවා සම්මාදිට්ඨිය කොටස් දෙකකට බෙදෙනවා කියලා. මොකද කොටස් දෙක? අත්ති බික්කවේ සම්මාදිට්ඨේ සාසවා පුඤ්ඤභාගියා උපදිවේ පස්සා කියලා. එක සම්මාදිට්ඨියක් තියෙනවා. ශාස්ත්‍රව වූ පිනට බර වෙච්ච උපදි සම්පත්ගෙන දෙන සමාධියක් තියෙනවා. මේකට තමයි කම්මසකතා සමාධිය කියලා කියන්නේ. අපේ හිත මුල් වෙලා කයින් වචනයෙන් හිතින් කරන දේවල් වලට ඊට අනුරූපව සැප දුක් විපාක තමයි ලැබෙනවා කියන කාරණය. යම් කිසි කෙනෙක් හිත පිරිසිදුව කයින් හොඳ දේවල් කරනවා නම් වචනයෙන් හොඳ වචන කතා කරනවා නම් සිතේ හොඳ සිතුවිලි සිතනවා නම් ඒතනත්තාට සැප විපාක ලැබෙනවා. ඡායාවන පායිනේ කියලා කියනවා සමන් පිටපස්සේන සෙවණැල්ලක් වගේ. යම් කිසි කෙනෙක් හිත පිරිසිදුව කයින් වචනයෙන් සිතින් ක්‍රියා වචන කරනවා නම් ඒතනත්තාට දුක් විපාක ලැබෙන්නේ කොයි වගේද? චක්ඛන්ව වහතෝ පදං ගුණ පිටපස්සේන අරත්‍යවි. කිනුතුනි මෙන්න මේක තමයි ධර්ම ශ්‍රවණයෙන් අපට ලැබෙන කලබෙණි අත්දැකීම. මොකද අපේ මනසේ ස්වභාවයට අනුව සමාන ආනිසංස ලැබෙනවා. ඔබ යම් කිසි දෙයක් නම් අනිත්‍යයට කැමති වෙන්නේ ඊට සමාන ප්‍රතිඵල ඔබට ලැබෙනවා. ඔබ අනිත්‍යයට දීර්ඝායස ලැබෙන්න කියලා සත්ව නිදහස් කරනවා නම් ජීවිත දානය දෙනවා නම් ආහාර පාන ආදී දෙනවා නම් බෙහෙත් හේත් දෙනවා නම් ඔබට දිගාසේ සම්පත් ලැබෙනවා. ඔබ අනිත්‍යයටම ලැබෙන්න එපා කියලා හානි කරනවා නම් ඔබටත් ඒ හානි වෙනවා. ඔබ අනිත්‍යගේ දරුවන්ට යහපතක් වෙන්න කියලා ආශිර්වාද කරනවා නම් ඔබේ දරුවන්ටත් ඒ ආශිර්වාදය ලැබෙනවා. ඔබේ පන්තියේ ඉන්න ඔබේ දරුවෝ ඉන්න පන්තියේ දරුවන්ටත් ඔබ උදව් කරනවා නම් ඔබේ දරුවන්ට හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ නිසා දරුවට ආශිර්වාද වෙන නම් මොකද කරන්න ඕන හොඳම දේ? දරුවෝ ඉන්න පන්ති අනිත් දුප්පත් ළමයින්ට පුළුවන් තරම් සලකන්න. ඒක දැමීමේ මහ පින්කමකට වඩා ලොකු ආනිසංසයක් ලැබෙනවා. ඒ කියන්නේ ඔබේ අභ්‍යන්තරයේ කැමැති අනිත් දරුවන්ට යහපත දෙනට ඔබේ හදවතින් කැමැති. ඒ කැමැත්ත නිසා මේ ආශිර්වාද ඔබේ දරුවන්ට අනිත් පැත්තේ ලැබෙනවා. එතමෙට බරපතල කර්ම තියෙනවා නම් අපිට වෙනස් කරන්න බෑ. අහාලේ මේ යන වගේ බරපතල කර්ම තියෙනවා නම් අපිට සමාඩ වෙනස් කරන්න අමාරුයි. නමුත් එහෙම වුණත් ඒ දරුව දුගතිගාමි වෙන්නේ නැහැ. දරුවත් එක්කම සම්බන්ධ කළ ඒ වගේ හොඳ දේවල් අපි කරවලු. තිනතුනි ඒ නිසා පුළුවන් තරම් අනිත්‍යගේ යහපත වෙනුවෙන් දේවල් කරන්න වැඩි හිටියෙන්නේ පුළුවන් තරම් සලකන්න. තමගේ අම්මට තාත්තට විතරක් නෙවෙයි. අසල් වෙසි දුප්පත් තවත් අසරණ වයසක ඉන්නවා නම් පුළුවන් තරම් තමගේ දෑතින් සලකන්න. ඔබට මේ ලස්සන අත් දෙකක් ලැබුණේ ඔබ සසරේ ඥානියට දන් දීපු නිසා. ඔබට ලස්සන රූපයක් ලැබුණේ ඔබ අනිත්‍ය දේරි වෙනකොට මුදිතා ගුණ ඇති කරගෙන තියෙනවා. ඔබ සතුට වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඔබට ලස්සන ශරීරයක් ලැබුණේ. පන්සලකට ආවහම මළු පෙත්මන් හාදී දැක්කම එනතන අතුපතු ගන්න ඊටල් අරගෙන වෙලාවට මෙන්නේ ටිකක් කලින් එන්නේ නැවිල සුද්ධ කරන්න. මම අද උදේ ආවේ තවත් පන්සලක ඉඳලා කාණේගිරිය ඉඳලා. මම ඒ පන්සලේ අතුපතු ගන්නා උදේ පන්දර. ඒ පන්සලේ උදේ උපාසක අම්ල දෙන්නේ කාවා. මම හිතුවා ඇවිල කොහේ හරි වාඩි වෙන්න ස්ථානයක් හොයාගන්න දෙ කියලා. නමුත් මේ උපාසක අම්ල දෙන්න ආපු ගමන් ආවේ බ්‍රස්සේ කොයි අර වතුර පිටාන්නේ කරගෙන ආවේ වැසිකිලි ටික හොදන්නේ මේ පාන්දරින් මාමේ. ගිහේ පාන්සිතන වැසිකිලි ටික හොදන්නේ මේ උදේ මාමේ. ඔබ කී දෙනෙක් ඉඳනන් ඒ වගේ අදහසක් තියෙද? ඔබ කලින් මම පන්සලට ඇවිල්ලා නේ අනිත් අය එන කලින් මම අතුබල ලස්සනට තියන්න ඕන කියන හැඟීමෙන් ඔබ කී දෙනෙක් අද පන්සලට ආවද? පින්නතුනි මාසෙකට දවසක් අපට ඒක කරන්න බැරි නම් අපි මේ ස්වාමීන් වහන්සේට කරපු පරිත්‍යාගයට අපි කොච්චර නන්දියක් කරනවද කියලා බලන්න. මේ ශාසනේ ජීවත් කරවන්න මේ ශාසනේ මේ මාර්ගයට ගන්නට අපේ අතේ තියෙන අමල තාත්තලා තමන්ට ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවා ශාසනේ පූජා කළා. අපේ අමල තාත්තලා පූජා කරන්නේ නිකන් දරුවන් නෙවෙයි. තමන්ට ඉන්න දරුවන්ගෙන් ලස්සනම පින්වත්කම දක්ෂම හොඳම දරුවා තමයි ශාසනේ පූජා කරන්නේ. දරුවෝ 10 දෙනෙක් ඉන්නවා නම් ඉගෙන ගන්න බැරි ලස්සන නේද දරුවෝ මේ පූජා කරන්නේ. ඕනම පැවිදි වෙච්ච කෙනෙක් ගැන හොයලා බලන්න ඒ පවුලේ ඉන්න හොඳම දරුවා තමයි සාසඳ පූජා කරලා තියෙන්නේ. එනතුනේ මේ වගේ පරිත්‍යාගයක් අපේ අමල තාත්තල කරලා තියෙනවා. ඒ නිසා තමයි මෙහෙම පන්සල් යන්නේ. පන්සලට හාමුදුරුවරු උඩින් පහල වෙන්නේ නැහැ. පහල වෙන්නේ ඔබේ ලේන් දහඩියෙන් ඔබේ කුසින් බිහි වෙන දරුවා මේ සාසනට එන්නේ. ඉතින් ඒ වගේ පරිත්‍යාගයන් අපේ අතීතයේ ඉඳන් අමල තාත්තල කරනවා කරලා තියෙනවා. ඔබ බලන්න ඔබ මේ ශාසන වෙන කුමන දෙයක්ද කරන්නේ කියලා. පින්නතුනි මේ වගේ සත්පුරුෂ ගුණ දහම් නිසා අපිට මොකද වෙන්නේ? මේ වින්නතුනි මරණයෙන් පස්සේ ආනිසංස ලැබෙන දේවල් නෙවෙයි. ආනිසංස මේ ජීවිතේම ලැබෙනවා පින්නතුනි. ඔබ දන්නවා නම් අතුබාතු ගාන ආනිසංස. ඔබ දන්නවා නම් ස්වාමීන් වහන්සේට වන්දනා මාන කරන ආනිසංස. ඔබ පින්නතුනි හැමදාම උදේ පුළුවන් නම් පාන්දර 4ට විතර නැගිටලා දරුවෝ ටිකත් එක්ක පාන්දරට වෙලා අතු ගාලා ඉවර බටන්න. ඔබ මේ ආනිසංස දන්නවා නම් ඔබ ඒක දන්නේ නැහැ. මේ පාර පින්නතුනි උසස් පෙළ විභාගයේ කලා විෂයම වලින් ලංකාවේ පළවෙනි ස්ථානගත හාමුදුරු කෙනෙක්. බොහෝ විෂය ධාරාවලින් ස්වාමීන් වහන්සේ කෙනෙක් විභාගයක් ලියනවා නම් ගිහේ 1000 කියුවා ස්වාමීන් වහන්සේලා 10 දෙනා තමයි විභාග ලියන්නේ. ඉහිලිම පාසලේ අර හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ තමයි ඔබේ දරුවන් පාසල විභාග තමයි කරන්නේ. ඔබේ දරුවෝ නම් ඇතැම්මර ගෙදර ඇඳුම් දෙපස් හොදන්නේ නැහැ නේ, අතුපතු ගන්නවත් නැහැ නේ. ස්වාමීන් වහන්සේ කෙනෙකු දෙය අතුපතු ගාලා සියල්ලක්ම කරලා බුද්ධ පූජාව කියලා ඒ ඔක්කොම කරමින් තමයි මේ වැඩේ කරන්නේ. ඇතැම් විට ඔබේ දරුවා එක විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නකොට පන්සලේන හාමුදුරු විශ්වවිද්‍යාලයේ දෙහික එක විදිහට ඉගෙන ගන්නවා. ඔබ දන්නවා ඔබේ දරුවා ජීවිත කාලයේම එක විශ්වවිද්‍යාලයක ඉගෙන උපාධියක් ඉදලා අරන් තියෙන්නේ. අර පන්සලේ ඉන්න කිසිම දෙයක් දන්නේ නැතුව වගේ අතුපතු ගන්න හාමුදුරුවෝ විශ්වවිද්‍යාල 4කින් පහකින් උපාධි ගත්තා ඒ නිකන් අය නෙවෙයි. පින්නතුනි මේ ආනිසංස දෙක්ක ධම්ම වේදනීය වශයෙන්ම ලැබෙනවා මේ ජීවිත කාලෙදිම ලැබෙනවා මේ. අපි බොහෝ දෙනෙකුට තියෙන පින්නතුනි මේ සද්ධර්මයේ සාන්දෘෂ්ටික බව පිළිබඳව මේ ජීවිත කාලෙම මේ ආනිසංස ලැබෙන දේ ගැන අපට විශ්වාසයක් නැතිකම තියෙනවා. ඒ විශ්වාසය තියෙනවා නම් පින්නතුනි ඔබේ ජීවිතවල පුදුම විදිය පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනය වෙන්නේ මරණයෙන් පස්සේ දිවිලෝකේ ප්‍රාප්තෝ කියන්නේ නෙවෙයි, මේ ජීවිතෙම සාර්ථක කරගන්න. මරණයෙන් පස්සේ ජීවිතයක් තිබ්බා හෝ නොතිබ්බා හෝ වෙනම දෙයක්. මේ ජීවිත කාලෙදිම පිනතුල ඉතාම තේන මට්ටමේදී ආනිසංස සියල්ලක්ම තමයි ලැබෙනවා. මේ ලෞකික දුකේ ආනිසංසය ඔබ ඇතැමිට එක වෘත්තියකින් පටන් ගත්තා නම් ඔබ ගුරු වෘත්තියෙන් පටන් ගත්තා නම් සමහර දෙනෙක් මරණයට පත් වෙනකම් ගුරු වෘත්තිය සමහර අය ඉන්නේ. නමුත් පිනතුනි අපේ පින සහ දක්ෂතාවය කියන මේ දෙක මේකට එකතුනවා තියෙනවා. ඇතැමිට ඔබ ආරම්භ කරපු රැකියාවට වඟඩා දෙගුණයක තුන්ගුණයක වැඩපුකින් තමයි ඔබ අනන්තියට විස්රාමයක් බෝසත්ල. ඒ ආනිසංසය ප්‍රබෝධ මේ ජීවිතයේ තුමුදිම නැහැ. කම්මසකත සම්මාදේකියත් එක්කම පින්නතුනි තමන්ට ලැබෙන ආනිසංසය තමයි තමන් දන්නවා හිත අපිරිසිදුව යමක් කළොතින් තමන් දුක් විපාක ලැබෙනවා හැටි තා කියවගෙන ගැලී ඉන්නවා. තමන්ගේ හිත ලස්සන හිතක් බවට පත් කරගන්න. ගුණ යහපත් සංකේන යහපත් පුද්ගලයන් අතරේ හොඳ කෙනෙක් වෙන කමාරුවක් නැහැ පින්නතුනි. දුර්ගුණ තියෙන අඩුපාඩුකම් කියන මිනිස්සු මැද අපිට ගුණවත් කෙනෙක් වෙන්න පුළුවන් නම් ඒ ආනිසංසය වැඩි. අනිත් අයගේ අඩුපාඩුකම් තියෙනකොට අපිත් නැතෙමිට එයාට බැන බැනින්නුනේ. අපිත් මොකද කරන්නේ? අපිත් යන්න ඕනේ කියලා එහෙම යනවානේ. එහෙම නෙවෙයි පින්නතුනි. ගුණවත් අය පින්නතුනි බෝසත්තුරුගේ ලක්ෂණය තමයි. බෝසත්තුරුන් ගුණ ප්‍රකට කරන්නේ දේවදත්ත හිඳුවරුන් ළඟදී. ඒක තමයි ලක්ෂණය. ගුණවතුන් මැද ගුණවතෙක් කෙනෙක් අමාරුවක් නැහැ. අගුණ දුර්වලකම් කියන අසත්පුරුෂයන් මැද ගුණවතෙක් කෙනෙක්යි වටින්. ඒ ගුණේ ශක්තිය වැඩි. ඒකෙන් අපේ ඇති වෙන ආධ්‍යාත්මික ශක්තිය පෞරුෂය පිනතුනි බොහොම ප්‍රබලයි. ඒ නිසා කුඩා කාලේ පටන්ම තමන් තේරෙන අවස්ථාවෙන් පටන්ම තමන් හැම ගුණධර්මකින්ම ටික ටික ඉදිරියට යන බණ. ඒ විතරක් නෙමෙයි තමන්ගේ දරුවන්ට මේ ගුණධර්ම උගන්වන්න. කුඩා කාලේ පටන්ම හොඳ දේවල් ආදර්ශයෙන් උගන්වන්න. ඊදර අතුපතු ගාන උගන්වන්න. පොඩි පොඩි වැඩ වලට දරුවෝ සම්බන්ධ කරගන්න. කෑම බීම යන උදව් කරගන්න. හැම දෙයකම දරුවන්ට මේ දේ පුහුණු කරන්න. අපි කුඩා කාලේ පිනොතේ අපේ අම්මලා පුරුදු කරපු දේවල් ඔබට කිව්වොත් ඔබ පුදුමයේ සමහර විට. ගෙදර පොල්ලතු වියනක ඉඳන් මලු මහණක ඉඳන් රෙදි මහණක දක්වා ඉඳලා පොල්ලස් නැගීම දක්වා සියලුම දේවල් අවුරුදු 14 15 යදී අපට ඉගැන්වුවා. පින්නතුනි ඒත් එක්ක ඇතිවන ජීවිත පරිඥානය ලෝකේ ඕනම තැනකට යන්නට දරුවට ලොකු ශක්තියක් වෙනවා. ඒත් එක්කම පිනතුනේ හැම දෙයකින්ම කුසල් වැඩෙන විදියට තමන්ගේ ජීවිතය සකසා ගන්න, තමන්ගේ නිවසක් තියෙනවා නම් ඒ නිවස ඉස්සරහ ලස්සනට පිරිසිදුර තියාගන්න, සුද්ධ පවිත්‍ර කරලා කාමයක් තියෙනවා නම් ගොඩ දාලා මල් ගහක් පුරවන්න නම් වගා කරලා අන්සලට යනකොට මක් කෙනෙකුට මලක් හදාගෙන යන පුළුවන් විදියට ඒ මල් ගස් වගා කරන්න පිනතුනේ. දැන් ඔබට ඇමිට මල් නැතුවමත් ඔබට මගින් නම් මල් ගඩන් යන පුළුවන් විදියට මල් ගස් මෙහෙ තියෙනවා නේද? මලක් වගා කරලා තියෙනවා නේද? වගා කරපුවෙන් ධනවත් ඇති සමායටනේ. පින්නතුනේ ඔබට ඒ වගේ පින්කම් කරගන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනේ අපි මහා ගැඹුරු දර්ශන කිව්වට බොහෝ විට අපිට මේ පල්ලෙහා තියෙන ගුණ දහම් දෙක නැතුනොත් අර ඉහළ තලයට අපිට යන්න බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කරණි මෙත් සූත්‍රයේදී යන්තං සංසම්පාදං අධිසමිච්ඡ කියලා, යම් ශාන්ත පදයක් කැමති නම් මෙන්න මේ පල්ලෙහා මට්ටමේ තියෙන ධම්ම දක්ෂ වෙන්නට ඕන, ඍජු වෙන්නට ඕන, අවංක වෙන්නට ඕන, අනතිමානී වෙන්නට ඕන, සුවච වෙන්නට ඕන, මේ ගුණ දහම් ටික අපේ ළඟ තියෙන්න ඕන. මෙන්න මේ විදිහට පින්නතුනි අපේ ළඟ ගුණ දහම් ටික ටික වැඩි වෙනකොට අපි නිතරම දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරනවා. හැමදාම පින්නතුනි සුළු දෙයකින් හරි දානයක් දෙනවා තමයි. ඒක හඳුරු කෙනෙක් මට කාරණයක් සඳහන් කරනවා. මම හැමදාම මොනවා හරි දෙයක් කාට හරි දෙනවා කියලා. මට මොනවක් හරි දෙන්න බැරි නම් මම පන්සිල් ටිකක් හරි දෙනවා කියලා. පින්නතුනි හැමදාම අඩු ගානේ කුරුල්ලෙකුට කෑම ටිකක් හරි දෙන්න තමයි යතියි. මේවා පින්නතුනි සරල දේවල් නෙවෙයි, මේවා සතුට වැඩි වෙන දේවල්. අපි හිතන් ඉන්නේ සතුට වැඩි වෙන්නේ රූපහානි ළඟ බලාගෙන ඉන්න ඕන, නැත්නම් පාර යන දිහා බලාගෙන ඉන්න ඕන, වාහන ගණන් කරන්න ඕන, ඕය සතුට කියලා අපි හිතන්නේ නේ. නමුත් පින්නතුනි තමන් මේ අතින් කෑම ටිකක් කුරුල්ලෙකුට දාලා, ලේනෙකුට දාලා, ඒ සතයිල කනකොට බලන හිතේ තියෙන සතුට තමයි මේ දේවල් වලින් පින්නතුනි තමන්ගේ ළඟ ලොකු ගුණයක් වැඩෙනවා. එහෙනම් මෙතනින් තමයි පටන් ගන්න. ගෙදර තමන් ලස්සනට අසුගාන්නේ හැමදාම කලින්ම නැගිටලා. තමන් නිවසේ කලින්ම නැගිටින කෙනා බවට පත් වෙන්න ඕන. දැන් අපි දන්නවා සමහර ගුණවත් අය ඉන්නවා. විශේෂයෙන් පන්සලල ඉනකොට හුඟා ගුණධම් අපිට ඉගෙන ගන්න පුළුවන්. පන්සලක ඉනකොට ස්වාමීන් වහන්සේලා බලනකොට බොහෝ විට කලින්ම අවදි වෙන හාමුදුරුවෝ කවුද කියලා. ඒ කලින්ම හාමුදුරුවෝ අවදි වෙන හාමුදුරුවන්ට වඩා කලින් සමහර හාමුදුරුවෝ අවදි වෙනවා. එතැන් විට පහු වෙලා එන කම්ම නැ පොත්පත් බලන බණ වහන කරන හාමුදුරුවෝ කවුද කියලා බලනවා. ඒ හාමුදුරුවන්ට වඩා පොඩ්ඩක් හරි කරක් වෙලා සැට වෙනවා. ඒ වගේ මේ නොතනි තමන් ළඟ ගුණ දහම් කෙරෙන්න එක වැඩි වෙන්නට ඕන. තමන් ඉන්න තැන වැඩිපුරම අතුගාන කෙනා තමන් බවට පත් වෙන්නට ඕන. වැඩිපුරම රෙදි සෝදන කෙනා තමන් බවට පත් වෙන්නට ඕන. වැඩිපුරම කෑම යන උදව් කරන කෙනා තමන් බවට පත් වෙන්නට ඕන. වැඩිපුරම මකුණු දැක් කඩන කෙනා තමන් බවට පත් වෙන්නට ඕන. ඒව පින්නතුනි පින් වැඩෙන දේවල්. මේව දිනපතාම කරනකොට පින්නතුනි තමන් අසරණ වෙන්නේ. අපි බොහෝ විට කියන දෙයක් තමයි මට ලොකු අසාධාරණයක් වුණා කියලා නේ. පින්නතුනි කර්මයෙන් ඔබට කවදාවත් අසාධාරණයක් කරන්නේ නැහැ. ඔබට කර්මයෙන් ලබා දෙන්න පුළුවන් ඉහළම සාධාරණත්වයේ ඉෂ්ට කරනවා. ලෝකයේ සියලුම දෙනා ඔබට පිටුපෑවල්. කර්මය ඔබේ මිතුරෙක් වගේ කම්ම යෝනි කම්ම බඳු කියලා කියනවා. ඔබට කර්මයෙන් ලබා දෙන්න පුළුවන් ඉහළම වාසිය සාධාරණත්වයේ ඔබට ඉෂ්ට කරනවා. ඇතැම් විට අතීතයේ බරපතල අකුසල කර්මයක් තිබිලා එකපාර එන්න පුළුවන්. ඒත් පිටේටක් නෙවෙයි තමම කරපු දේ තමයි. නමුත් තමන් මේ ජීවිතයේ කරන දේ තමන්ට කිසි විටක අපට යන්නේ නැහැ. ඒ නිසා කුඩා දානෙන් පටන් ගන්න. ඒ දානෙන් පටන් ගන්න බුදුහාම දේශනා කරනවා. ටිකෙන් ටික කුසලයේ හි ලෞකික කුසල ආනිසංසය වැඩි වෙන්නේ කොහොමද කියලා සඳහන් කරනවා. යම් කෙනෙක් සතෙකුට කෑමක් දෙනවා නම් ඇතැම් විට ජීවිත දානයක් දෙනවා නම් සතෙක්ගේ ආත්ම භාව 100කට තමන්ට සුභතිගාමී වෙන කුසලයක් කියලා. ආත්මභාවයේ ආත්මභාව 100 ඒ සතෙකුට සැලකීම ජීවිත දානයේ දීමට වඩා අනිසංස 10යි. එක දුස්සීල මිනිසෙකුට ආහාරයක් ආහාර පානයක් දෙන එක කියලා සඳහන් කරනවා. දුස්සීල මිනිසෙකුට දානයක් දෙනට වඩා අනිසංස 10යි. සිල්වත් කෙනෙකුට අනිසංසයක් සිල්වත් කෙනෙකුට දානයක් දෙන එක. සිල්වත් කෙනෙකුට අනිසංසයටත් වඩා අනිසංස 10යි. අන්‍යාගමික උනත් හිත දිනු කරපු ධානලාභී කෙනෙකුට දානයක් දෙන්න. ඊට වඩා ආනිසංසදායේ තෙරුවන් සරණ ගිය කෙනෙකුට දානයක් දෙන්න. ඊට වඩා ආනිසංසදායේ සෝවන් මාර්ගයේ ඉන්න කෙනෙකුට දානයක් දෙන්න. ඊට වඩා ආනිසංසදායේ සෝවන් ඵලයට පත් වෙච්ච කෙනෙකුට. ඊට වඩා ආනිසංසදායේ සකදාගාමී මාර්ගයේ ඉන්න කෙනෙකුට. ඊට වඩා ආනිසංසදායේ සකදාගාමී ඵලයේ ඉන්න කෙනෙකුට. අනාගාමී මාර්ගයේ අනාගාමී ඵලය, සකදාගාමී මාර්ගයේ සකදාගාමී ඵලය, රහත් අරහත් මාර්ගයේ අරහත් ඵලය. මෙහෙම ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේට දෙන දානීයක ප්‍රාණී සංස්ථානයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දාණය ඊට ප්‍රාණී සංස්ථායි. පුද්ගලික දානවලින් ඉහළ මානසික තීරණේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දාණය. ඊට ප්‍රාණී සංස්ථායි මහා සංඝ රත්නය ආරමුණු කරගෙන දෙන දාණය. සංසත කොට දෙන දාණය. හැබැයි මේ කාලේ නම් සංසතු දානමේ පින්කම් හරියට සිද්ධ වෙනවාද කියන එක නම් කියන්න අමාරුයි. ඇයි ඒකට හේතුව? ඔබ ස්වාමීන් වහන්සේට ආරාධනා කරන විදියෙන් ඇතැම් විට ඒක පුද්ගලික දානයක් වෙන්නේ සංඝික දානයක් නෙවෙයි. ඇයි? ඔබ ගෙදර දීම තීරණය කරගෙන යනවා අපි ගෙදර මේ අම්මගේ තුන් මාස දාන්නට ආරාධනා කරන්නේ පස් නමකට හත් නමකට කියලා. ගෙදර දීම ඇවිල්ලා තීරණය කරලා කියනවා ආන්දරණ අපට හත් නමකට දාන්නට වඩා මන් ඕනේ කියලා. පින්නතුනි මේක පුද්ගලික දානය. දානෙට ආරාධනා කිරීමේදී ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ. එහෙනම් කොහොමද කරන්න ඕන? ඔබ ආරාධනා කරන ස්වාමීන් වහන්සේ ගෙදර මේ සාංගික දානයක් දෙන්න ඉන්නවා. අපි සායන වහන්සේට ආරාධනාවක් කරන්න යාවේ කියලා. ඊට පස්සේ සායන වහන්සේ අහනවා. ඊට පස්සේ සායන වහන්සේ තමයි අහන්නේ පස්සේ මාචෝ ගෙදර කීනමකට විතර ඉඩ තියෙනවද කියලා. පස්සේ කියනවා සායනත් අපිට හත් නමකට විතර නම් පාසකම් තියෙනවා කියලා. එතකොට තමයි සායන වහන්සේ තමයි නම අපි හත් නමකට සූදානම් කරමු කියලා කියන්නේ. ඔබ කලින් තීරණය කරන්නේ ඇවිල්ලා ඒකට ආරාධනා කරොත් ඒක නියම සංසතු දානයක් වෙන්නේ. ඔබ ස්වාමීන් වහන්සේලාට සංසතු දානයක් පූජා කරන්නේ කියලා ආරාධනා කරොත් ඔබ බය වෙන්න එපා. ආමුදුර වැඩිපුර ඇවිල්ලා කරදර වෙයි කියලා බය වෙන්න එපා. ආමුදුර හැම කරදර වෙන විදිහට වඩින්නේ නැහැ ඔබට. ආමුදුර උඟා බුද්ධිමත් වැඩ කරන වේලාවට. ඒ නිසා ආරාධනා කරන විදිහම පිනතුණිය සංසතු දානයෙන් තීකමන සංස වෙන විදිහට සිදු කරගන්න. එතකොට ස්වාමීන් වහන්සේලා හත් නමක් නෙවෙයි එක නමක් ආවා. ස්වාමීන් වහන්සේ කිව්වටින් අපට අමාරුයි මේ දවස්වල ස්වාමීන් වහන්සේ තුඟක් නේ එක නමයි ඉන්නේ. අපි එක නම වැඩින්නේ කියලා ඔබ ඒකට සතුටු වෙනවා. එක නම ස්වාමීන් වහන්සේ ඇතිදී. එක නමනොත් වෙනතුලිය සංසතු දානයක් දෙන්න පුළුවන්. මට මතකයි එකම කතාවක් අපේ ඉගෙනගත් විහාරස්ථානයේක වාර්ෂික දාන තියෙන්නේ ස්වාමීන් වහන්සේට 53ක් විතර ඉන්නවා. ඒ පන්සලේ බොහෝ විට කලින් දොර බැහැර ඉඳගෙන අය සල්ලි දීලා ඒ දානේ සූදානම් කරන්න විදිහ සකස් කරනවා. ඉතින් දවසකට අමතර පිට දාන හුඟක් බාර අරගෙන තියුනේ. දැන් මේ දායක මහත්තයා ගෙදර ඇද්දක හුඟක් ඇවිල්ලා දැන් දානේ පූජා කරනවා. ඉතින් එදා දැන් 59 පන්සලේ නමස්කාරයේදී යන්න දැන් ස්වාමීන් වහන්සේලා 49කටත් වඩා පිට දානකට බාර අරගෙන දැන් තියෙනවා. පස්සේ හිටිය වැඩි හිටි හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා මහත්තයා අපි හුඟක් හාමුදුරුවෝ පිටට වඩිනවා කිහිප නොවේ මෙහි ඉන්නේ කියලා. ඔබට මේ වගේ දෙයක් වුණොත් මොකද වෙන්නේ? දැන් වාර්ෂික දානයක් දෙන්නේ ලොකු මුදලකුත් වේදන් කරන රුපියල් 50,000ක් විතර. දැන් මෙතන ලක්ෂයක් විතර වේදන් කරන මේ දානෙ. ආමුරු 19යි ඉන්නේ. ඔබට මෙහෙම කිව්වොත් මොන වගේ දෙයක් ඇති වෙන්නේ? ටිකක් දුක හිතේනේ. නමුත් මේ දායක මහත්තයේ හිටියද නැගිටලා කියන ස්වාමීන් වහන්සේ හිටිය අමාත්‍ය ස්වාමීන් වහන්සේලා වඩින්න. අපට එක නමක් හිටියත් ඇති අපි දානය දෙන්නේ සාමීපව. අපි සංගයට දාන දෙන්නේ අපට එක නමක් ඉඩක් ඇති කියලා. බලන්න මේ නැතුණි යාට එක නම නෙවෙයි මුළු සම්බුද්ධ ශාසනයටම දන් දීපු ආනිසංස උඩ ලැබෙනවා. ඒ නිසා දානෙ පින්කම් කරද්දී වාග් බුද්ධිමත් වෙන්න ඕන සංසතු දානෙ පින්කම් සිදු කරද්දී ඒ නිසා බුදුහාමුදුරතුළු සියලුම ස්වාමි වහන්සේ වෙනුවෙන් අප මේ දානය දෙන්නේ කියලා අපි එක දෙන්න ඕන. තමන්ගේ ගෙදර දානයක් දෙන්න බැරුණත් පින්තුණි අසල් නැති ගෙදර දෙන දානයකට හරි සම්බන්ධ වෙන්න. දැන් සමහර අපි දන්නවා තමන්ගේ හරි මිත්‍රාදීන් ගමේ ඉන්න අනිත් අයගේ දාන තියෙන දවස් ලියාගෙන තියෙනවා. ඒ හැම ගෙදරකම දානවලට සහභාගී වෙනවා. දම් බෙදන්න යන්නේ. තමනුත් දාන ටිකක් අරන් ගිහලා දාන බෙදනවා. වතුර ටිකක් හරි අරන් ගිහලා පෑන් කෝපියක් හරි පූජා කරනවා. එහෙමත් බැරි නම් අනුබානේ ශ්‍රමයෙන් හරි උදව් කරනවා. එහෙමත් බැරි නම් තමන් අත් දෙක තියනවා නම් සාදු කියලා වඳින්න හරි පුළුවන් නේ. අත් දෙක තියෙනනේ. තියෙන තුනේ එකෙන් හරි තමන් දෙකෙන් අපිට දායක වෙන්න පුළුවන්. ඔබ දන්නවා අනාථපිණ්ඩික සිතුමා සරත්නර ජේතවනාරාමයේ පූජා කරද්දී මහා පිනකටලිය. මේ මහා පිනකම සිදු කරන අවස්ථාවේදී එක්තරා වයසක බ්‍රාහ්මණෙක් මේ පිනකම දිහා බලලම සතුටු වුණා. මේ සතුටු වෙච්ච වයසක බ්‍රාහ්මණයා පිනතනි අනාථපිණ්ඩික සිතුමා මිය යන කලින් මේ තැනැත්තා මිය ගිහිල්ලා දිව්‍ය ලෝකෙ බඳුන අර පිනක ගැන සංසිද්ධි. ඔහුගේ දන්තරේ නැහැ. ඔබarding කමට සාදු සිටින් පින් අනුමෝදන් වෙලා. බුදුහාම සඳහන් කරනවා අර බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පුජ්‍යලක වදින දානෙට වඩා අනිසංසදායි. සංසතු කොට දෙන දානය ඒ සාංගික දානෙට වඩා අනිසංසදායි. සංඝ රත්නයේ වෙන්නේ සංඝාවාසියක් ආවාසයක් කුටියක් පූජා කිරීම. ආවාස පූජාව. ඒ ආවාස පූජාවට වඩා අනිසංසදායි යම් කෙනෙක් පංචිල් රකින්නවා. පංචශීල රකින්න කියන්නේ සංසීතකලේ කියලා කියනවා. යම් කෙනෙක් පංචශීල රකින්නට වඩා නිසංසදායි එක අසුරු සනන් ගන්න මොහොතක් මෛත්‍රී භානා වැඩිමා කියලා. තින තනේ තින් සාගරයන් තින් උනන උල්පතක් විදිහට සලකනවා මෛත්‍රී භානා වැඩි. මුල සම්බුද්ධ ශාසනයම කියන්නේ පිළිතුරු මහා ස්තම්භ දෙකක් මහා කුළුණු දෙකක් මත කැටි කරන්න පුළුවන්. මොනවද මේ දෙක? එක පැත්තකින් මෛත්‍රිය දින වෙන්නට ඕන, අනිත් පැත්තෙන් ප්‍රඥාව දින වෙන්නට ඕන. බුදුහාමරදේ අවුරුදු 45 තිස්සේ දේශනා කරපු ධර්මය තුළින් අපිට වර්ධනය කරන්න කිව්වේ මෙන්න මේ පැති දෙක. මොකද පැති දෙක? එක පැත්තකින් මෛත්‍රිය දින කරන්න. ඒක ලෞකික කුසලයේ ඉහළම මට්ටම මෛත්‍රිය. ඊළඟ ලෝකෝත්තර කුසලයේ ඉහළම පැත්ත ප්‍රඥාව දිනු කිරීමෙන් අනිත්‍ය සංඥා වැඩි වෙනවා. ඒ නිසා හැමදාම පිණුතුනි විනාඩි 10ක් හරි මෛත්‍රිය භාවනා කරන්න. වාඩි වෙලා කරන්න බැරි වුණත් තමන් කාර්යය යනවා නම් සියලු සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා විතරද මෙත් සිතින් යන්න. පින්නතින බොහෝ දිනේ මෛත්‍රී සාගත වැඩ කරනව ලෝකේ. ඇතැම් විට උපතින් බෞද්ධ නොවන අයත් ලෝකේ මිනිස්සු කෙරෙහි මෛත්‍රී සාගත වැඩ කරන දිහා දැක්කාම පිළිතුරවට පුදුම හිතේ. උපතින් අබෞද්ධ බුදුදහම පොඩ්ඩක් හත් දන්නේ නැති අය. බුදුහාමරණේ ශ්‍රාවකයන් හැටියට කොච්චර නම් මෛත්‍රී සාගත වෙන්න ඕනද? දැන් බලන්න ඔබට අද මෙතෙන් එනකොට ඔබට මේ පහසු මණ්ඩික සලසල දීලා සුද පවිත්‍ර කරලා අතුපතු ගාලා ඊයර ඇනිදි මරාගෙන කෑම වෙල කී දෙනෙක් මෙතන ඔබ වෙනුවෙන් වැඩ කරනවද? ඔබ ගැන දන්නවද? ඔබ ගැන හිතුවද? ඔබ අද මෙතෙන් දෙන්න කලින් දවස් ගානකට කලින් ඔබට කියන ධර්ම දේශනා සූදානම් කළා ස්වාමීන් වහන්සේට ආරාධනා කළ කී දෙනෙක් නම් මේ සඳහා ඔබට උදව් කළා කියනවද? ඒ විතරක් නෙවෙයි පින්නතිනේ ඔබට මේ ජීවිතය ලබා දෙන්න කියන්නේ උදව් කරලා තියෙද? ඔබට වැඩිපුරම උදව් කරලා තියෙන කවුද ජීවිතේ? ආ ඔව් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ අපේ අම්මා තාත්තා කියලා නේ. අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ අපේ මේ ජීවිතේට වැඩිපුරම උදව් කරලා අම්මා තාත්තා කියලා නේ. ඔව් අම්මා තාත්තා වහ උදව් කරලා තියෙන එක හරි. නමුත් වෙන තුනේ ධර්මයේ ගැඹුරින් ඔබ තේරුම් ගත්තොත් ඔබට හිතේ ඔබට ඊටත් වඩා උදව් කරපු පිරිසක් ඉන්නවා. කවුද? ඒ තමයි ඔබේ මීට කලින් ආච්චි බහවල අම්මල තාත්තා. ඇයි එහෙම කිව්වේ? ඔබ මේ ආත්ම භාවයේ අම්මගේ කුසේ පිළිසඳ ගන්නකොට ඒ මව් කුසේ පිළිසඳ ගත්ත විඥානයේ ඇස් දෙක අන්ධ වෙන තිබුණු විඥානයක් නම් උපතින්ම බිහිර වෙන්න මන්ද බුද්ධික වෙන්න තිබිච්ච විඥානයක් නම් අම්මගේ කුසේ පිළිසඳ ගත්තේ ඔබේ අම්මා වෛද්‍ය විද්‍යා බිනදෝ මහාචාර්යවරයෙක් වුණා. වෛද්‍ය පීඨයේ පීඩාධිපති වුණත් අම්මට වෙනසක් කරන්න බෑ. එහෙනම් ඔබට වැඩිපුරම උදව් කළ දෙන ඇත්තම කවුද? ඔව් මීට කලින් ආත්ම භවවල අම්මල තාත්තල ඔබ රෙඩිමේඩ් කරලා දීලා තියෙනවා. මෞගසේ පිළිසඳ ගන්නකොටම රෙඩිමේඩ් කරලා තියෙන්නේ නිකන් නෙවෙයි. මේ ආත්ම භාවය අමනාත බොහොම පොඩ්ඩක් කරලා තියෙන බින්දු. ඒ අතීතාත්ම ආත්ම භාවල අම්මල කාත්තලා ඒ උපකාරය ඔබට කරන්න ගිහිල්ලා ඒ ඇතැම් විට හිත අපිරිසිදු වෙලා මේ මොහොතේ අපාගතව දුක් විඳින අම්මල කාත්තලා ප්‍රමාණ වෙති. ඒ නිසා ඔබ මෛත්‍රී වඩනවා නම් ඔබේ මීට කලින් ආත්ම භාවල අම්මල කාත්තලට තින් වැඩෙන විදියට ඔබ ඉන්නට ඕන. ඒක තමයි සැබෑ මෛත්‍රී කියලා කියන්නේ. ඔබ පින්කමක් කරනකොට, ඔබ අනිත් කයට උදව් කරනකොට, ඔබ හොඳ චරිතයකින් ඉන්නකොට, දරුවෙක් ළමයෙක් හොඳට හැසිරෙනකොට, සංවරව ඉන්නකොට, බුද්ධිමත් කෙනෙක් බලන්නේ කවුද දිහාද? දරුව දිහාද? දරුවගේ අම්මා තාත්තා කවුද කියලා බලන්න. හොඳ සංවර දක්ෂ ළමයෙක් ඉන්නවනම් බලන්නේ ළමයා දිහා නෙවෙයි, බලන්නේ කාගේ කවුද මේ දරුවගේ අම්මා, කවුද මේ දරුවගේ තාත්තා කියලා බලන්න. අන්නේ වගේ තමයි පින්වත්නි, ඔබ හොඳ කෙනෙක් නම්, ඔබ පින්වත් කෙනෙක් නම්, බුද්ධිමත් කෙනෙක්, මේ ආත්ම භාවය අම්ම තාත්තා ගැන ඉඳලා නෙවෙයි, ඔබේ කලින් ආත්ම භාවය අම්මල තාත්තලටත් ඔබ ගැන පින් දෙනවා. සමහර ගිහි පින්වත්න් අපි දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේට වඳිනකොට, අනේ මේ ස්වාමීන් වහන්සේ පිළිගනු අම්මල තාත්තලත් එක්කම අපි වඳින්නේ කියලා වඳින්නේ. එහෙනම් සමහර ඒ නිසා අපට ලොකු වගකීමක් තියෙනවා. අපි මේ ආත්ම භාවය හොඳට ඉන්නකොට අපේ මේ ආත්ම භාවය අම්මට තාත්තට විතරක් නෙවෙයි ආශිර්වාදය. මේට කලින් ආත්ම භාවල අම්මල තාත්තලට ඇඹිට දිව්‍ය ලෝකවල සුගතිවල ඉඳගෙන අපි දිහා බලන සතුට වෙනවා. අනේ මගේ මේ ආවල් ආත්ම භාවයේ පුතා දුව මේ ලස්සන තින්කම් කරනවා කියලා සතුට වෙනවා. ඒ නිසා පින්තුනේ ඔබට නිකන් සෙල්ලම් කරන්න, දඟලන්න, හිතුවක්කාර වෙන්න ඔබට අයිඩියා නැහැ. ඔබ වෙනුවෙන් කැපවීම කරපු විශාල පිරිසක් මේ සමාජයේ ඉන්නවා. ඔබේ ඇස් දෙකට තේන්නක් තියෙනවා, නොපෙනෙන්නක් තියෙනවා. ඔබ අද පරිහරණය කරන පහසු වන්දික ඔබට ලබා දෙන්න බොහෝ දෙනෙක් මහන්සි වෙලා තියෙනවා. නිකන් එක උදාහරණයක් විතරක් කියන්න. මොටරසයිකල් යනායි හෙල්මට් පාවිච්චි කරනවනේ. ඒ හෙල්මට් එක ඒ තාක්ෂණයට ගන්න පින්නතුනේ වඳුරන් සිය ගානක් ජීවිත පූජ කළා කියනවා. වඳුරන්ගේ ඔළුවල දාලා පරීක්ෂණවලට පත් කළා, ඒවා කම්පනවලට හසු කළා. එහෙම ඒ සත්තු ජීවිත පරිත්‍යාග කළා තමයි ඔබට හෙල්මට් එක හදලා දෙලා තියෙන්නේ. ඔබට සොයාගන්න ගියපු බෙහෙත් ටික සොයාගන්න සත්තු දහස් ගානක් ජීවිත පරිත්‍යාග කළා තියෙනවා. ඒව කරන්න ගිහිල්ලා තැමිට විද්‍යාඥයෝ තැමිට දුගතිගාමි වෙච්චයක් මේ මොහොතේ ඇති. ඒ නිසා ඔබ ගන්න හැම දෙයක්ම, හැම පින්කමක්ම ඔබට උදව් කරපු ඒ හැම කෙනෙක් වෙනුවෙන්ම මෛත්‍රී සාගත අනුමෝදන් කරන්න පුළුවන් විදියට, අනුමෝදන් වෙන්න පුළුවන් විදියට ඔබට කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඔබේ දරුවට එක හදාගෙන දරුවන්ට කැම් වීම ටික දීලා උගන්වලා මගේ පුතාවල විශ්වවිද්‍යාලේ ගියා කියලා මාන්නයක් ඇති කරගෙන ඉන්න එක විතරක් නෙමෙයි ඔබට කරන්න තියෙන්නේ. ඔබට ඊට වඩා කාර්යභාරයක් මේ ලෝකෙ වෙනින් කරන්න තියෙනවා. අන්න ඒ කාර්යභාරය කියන්නේ පිනතුනි පින කියන්නේ. ඔබ මේක හඳුනා ගත්තනම්, ඔබ මේ අනුව ක්‍රියා කරනවා නම්, ඒ කරන හැම මොහොතකම ඔබ සම්මාදිට්ඨියෙන් ඉන්නේ. ඔබ සම්මා සංකල්පයෙන් ඉන්නේ. ඔබ පින වැඩෙන කෙනෙක්, කුසල් කරන කෙනෙක් විදිහට ඉන්නේ. ඒ සාමෙන් මේ කුසලයේ තුල පිනතුනි ටිකෙන් ටික ඔබ ඉදිරියට යන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේ කර්මය ගැන සඳහන් කරනකොට කර්මය කොටස් හතරකට බෙදලා තියෙනවා. පින්තුනි සාධුකාරයන් පාත්තන බලන්න. කර්මය කොටස් හතරකට බෙදනවා බුදුහාම දේශනා කරනවා. අතිපික්කවේ කම්මං කන්හං කන්න විපාකං. සමහර කර්ම තියෙනවා කලු විපාක ගෙන දෙන කලු කර්ම තියෙනවා. කලු විපාක ගෙන දෙන කලු කර්ම තියෙනවා. මොනවද ඒ? හිත අපිරිසිදුව ලෝභ ද්වේෂ මොහ වලින් කරන කර්ම තුලින් විපාකයේ කලොයි දුගතිගාමී වෙනවා, සතර පාය යනවා. ඒවට කියනවා කලු විපාක ගැන දෙන කලු කර්ම කියලා. දෙවනුවට බුදුහාම දේශනා කරනවා අත්ති වික්කවේ කම්මං සුඛං සුඛ විපාකං. සුදු විපාක ගැන දෙන සුදු කර්ම තියෙනවා. මොනවද ඒ? හිත පිරිසිදු යම් කර්ම කරනවා නම් ඒ කර්ම වල ආනිසංස විදියට අලෝභ, අද්වේෂ, මෝහ කියන කුසල මූලයන්ගෙන් කරන කර්ම වල විභාග හැටියට දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වගේ තැන් වල තමයි දීර්ඝ කාලිනව සැප විභාග වෙන්නේ. තවත් කර්ම තියෙනවා අතිවික්‍රේ කම්මං කන්න සුඛං කන්න සුඛ විපාකං කියලා. කළු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. සමහර අය අකුසලුත් කරනවා කුසලුත් කරනවා. දුක සැප දෙකම ජීවිතය තුළ ලැබෙනවා. එහි ආනිසංස විදියට තමයි මනස ලෝකෙ ඉපදෙන්නේ. හැබැයි කුසලෙ වැඩි. කුසලෙ වැඩි යන්නේ යම් යම් අකුසල කර්ම විපාක දෙනවා. ඒ වගේම සඳහන් කරනවා අසුර යෝනිය කියලා වෙනම ලෝකයක් තියෙනවා. මේ අසුරයන්ගෙන් ඉන්නම වේමානික අසුරයන් කියලා. දවල් කාලයේ මන සුගතියේ ඉන්නවා, රාත්‍රී කාලයේ දුගතියයි. එකම භාවයේ විකින් විට මාළු වෙනවා. ඒක සඳහන් කරනවා යා මනස ලෝකේ ඉන්න කාලේ සමහර කෙනෙක් ඉඳන්නේ සොරකම් කරලා දන් දෙනවා සමහර විට. දවල්ට සොරකෑමට සොරකම් යන දවල් කීකන් එහෙම කරනවා අපිට අතර සමයි. දෙකම කරනවා. තන අන්නේ කර්මයේ ආයසංස විදියට විපාක විදියට එකම භවයේ ගත කරන සමහර සත්‍යයන් ඉන්නව වේමානික අසුරයන් කියලා. දවසේ එක කොටසක් සුගතී විදියට ඉන්නව, එක කොටසක් දුගතී විදියට ඉන්නව. මෙන්න මේව සුගතී ඉන්න අවස්ථාවවලදී සමහර අසුරයන් ඇවිල්ලා සඳහන් කරන සමහර නාගයන් එහෙම ඇවිල්ලා පැවිදි වෙලක් තියෙනවා. ඒ නිසා තමයි බුදුහාම ශික්ෂාපදයන් කියන්නේ උපසම්පදායනකට අහන මිනිස්සෙද කියලා අහන්නේ. මනුස්සෙක් නොවන කෙනෙකුට උපසම්පදා පිළිගන්නේ නැහැ. එක්තරා නාගයෙක් හිටියේ බුදුරජාණන් වහන්සේ කාලේ. ඉරිදිමත් නාගයේ මේ නාගයා දවල් කාලේ මනුස්සෙක් වගේ ඉන්නවා. මෙයා ඇවිල්ලා පැවිදි වුණා. රාත්‍රී කාලේ එහෙම නාගයෙක් නාග වෙස්යෙන් හිටියත් මනුස්ස වෙස්ය ගත්තත් ඔහු අවස්ථා දෙකකදී තමගේ ප්‍රගති ස්වභාවයෙන් ඉන්නවට. මොකක්ද අවස්ථා දෙක? නෑ, ආහාර ගන්න වෙලාව නෙවෙයි. එකක් නිදින වෙලාව, අනිත් එක ලිංගික සේවනීය දෙන වෙලාව කියලා. එතකොට දවල් කාලයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටිය විදියට කියන මේ නාගය රාත්‍රී කාලේ බලනකොට දවසත් නැගිටින පරක්කු වුණා. බලනකොට කුටිය තිරිලා නාගය. නාගේ ශරීරය. පස්සේ දැනගෙන ඊට පස්සේ බුදුමහාමලෝ ඉන්නේ පිට මෙයා කියන්නේ ඒක මෙයා කිව්ව යන්න කියලා. ගත්තල යන්න කියලා. නෝ හරීම සංවේදීන් ගියේ තමයි මේ පැවිදිකම අහිමුණාගේ. දැන් පිනතුනි මේ වගේ සත්‍යයන් මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඒ වගේ සත්‍යයන් ගැන සඳහන් වෙන්නේ අර කුසල අකුසල දෙකම මිශ්‍ර කරපු කර්ම. එතකොට කර්ම වර්ග තුනක් තියෙනවා. ඒකාන්තික අකුසල කර්ම තියෙනවා, ඒකාන්තික කුසල කර්ම තියෙනවා, කුසල අකුසල දෙක මිශ්‍ර කර්ම තියෙනවා. මේ තුන විතරයි පිනතුනි ලෝකයේ බොහෝ දෙනා හඳුනාගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළවන්න පස්සේ තවත් කර්මයක් බුදුන් වහන්සේ ලෝකේ අනාවරණය කළා. මොකද ඒ කර්මය? ඒ කර්මය තමයි අත්‍යවික්‍රේ කම්මං අකන්න අසුක්ඛං අකන්න අසුක්ඛ විපාකං. කලුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා. කලුත් නොවන සුදුත් නොවන විපාක ගෙන දෙන කලුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා කියලා. අනේ ඒ කර්මය ගැන තමයි අපි ඉදිරියට කතා කරන්නේ. දැන් මෙතෙන් එනකම් පින්නොතින් අපි මේ සාකච්ඡා කළේ කම්මසකතා සම්මාදිට්ඨිය ගැන. කම්මසකතා සම්මාදිට්ඨිය දැන් මෙතන ඉඳන් පින්නොතින් හොඳට අවධානය මෙන්න කලින්ට වඩා. දැන් මෙතන ඉඳන් සම්පූර්ණයෙන්ම අපි කියපු ගමන් වගේ වෙනස් වෙනවා. මෙතනින් පස්සේ තමයි ඔබ පින්වත් කෙනෙක්ද, ඔබ දක්ෂ කෙනෙක්ද, ඔබ නොනැති කෙනෙක්ද කියලා බලන අවස්ථාව. ඔබ කොච්චර ඉගෙන කර්ම කරා, ඔබ කොච්චර සාංගික දානෙකින් පින්කම් කළා, ඔබ කොච්චර මෛත්‍රී වැඩුවා, ඔබ ශ්‍රණ සම්පත්‍ති ලැබුණු කෙනෙක් කියලාවත්, ඔබ ප්‍රඥාවන්ත කෙනෙක් කියලාවත්, ඔබ තින්වත් කෙනෙක් කියලාවත් තීරණය කරන්න බෑ. ඔබ අනිවාර්යෙන් සුගතිගාමි වෙනවා කියලා තීරණය කරන්න බෑ. අටමහා කුසම්ම කරා තීරණය කරන්න බෑ. ඇයි? ඔබ අටමහා කුසම්ම කළා තිබුණත් ඔබ සුගතිගාමි වෙනවා කියලා ඉස්සෙල්ලාම කියන්න බෑ. අවසාන මොහොතේ සිදුවන කර්මයකින් ඔබට ඒක මේ ගමන වල වෙනස් වෙන්න පුළුවන්. මේ සම්බුද්ධ ශාසනයේ පිළිබඳ අසද්දෘෂ මහදානියක් දුන්නා. අසද්දෘෂ කියන්නේ අසමාන දානයක්. එක සම්බුද්ධ ශාසනයක එක්කෙනෙක් එක්වතාවක් විතරක් දෙන දානයක්. කවුද ඒක දුන්නේ? ඒක දුන්නේ පොසල් මහරජතුමා. එක්කොසල් මහරජතුමාගේ දානෙ දෙනකොට ඒ දානෙට සක්‍රීයව දායක වුණා පොසල් මල්ලිකා. එයා සාදෘශ මහා දානෙට දායක වෙච්ච පොසල් මල්ලිකා රත්න තුනේ සුගති ගාමි වෙන එක ලිහිසි දෙයක් වුණේ නෑ. එහෙනම් අපි ගැන අමුතු කතාවක් නෑ. ඒ නිසා සුගතිගාමි වෙන්න දානමය පින්කම් විතරක් අනිවාර්යයි කියලා අපිට කියන්න බෑ. ඒ නිසා ඊට වඩා ඉහළ තලයක අපේ මනස ගෙනියන්නට වෙනවා. එතකොට කම්මස්සකත සම්මාදිට්ඨිය ඉඳලා කරන කර්මවල ලක්ෂණය තමයි අපි දානයක් දුන්නත් සීලයක් රැක්කත් මෛත්‍රී භාවනා වැඩුවත් අපි වඩන්නේ නිතර බාහිර ලෝකයක් තියෙනවා කියල. Taman ඇහැට රූපයක් පේනකොට මේ රූපේ බාහිර තියෙනවා. කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දයට අදාළ රූපය බාහිර තියෙනවා. නාසයට පිච්චමල් සුවඳක් දැනෙනකොටම ඔබට පිච්චමලක් මතක් වෙනවා නේ, පිච්චමලක් මතක් වෙනවා. රෝස මලක් කිට්ටු කරනකොටම ඇතැම්මිට ඇස් දෙක හගෙන ඉන්නත් ඔබට රෝස මලක් මතක් වෙනවා. දෝරියන් ගෙඩියක් තිබ්බොත් අංගල තිබ්බත් ඔබට දෝරියන් ගෙඩිය මතක් වෙනවා නේ. එනිසා දෝරියන් ගෙඩිය අංගල තියන්න බෑනේ. දෝරියන් අංගල තියන්න ඕන කොහෙද? දෝරියන් අංගල තියන්න ඕන තැන කොහෙද? හොයාගන්න බැරි විදියට දෝරියන් ගහ යනවා. වෙන කොහෙ තිබ්බත් හොයාගන්න පුළුවන්. තින්නතනි අපට නිතරම මේ ඉන්ද්‍රිය හයෙන් ගන්න අරමුණුත් එක්ක රූපයක් නිර්මාණය වෙනවා. ඒ රූපය අපි හිතන්නේ බාහිර තියෙනවා කියලා. ඔබ සිරියපාද ගියා නම් සිරියපාදේ සිහි කරනකොටම සිරිපතුල මතක් වෙනවා. රෝණල් සෑයට වන්දනා කරන්න ගියා නම් රෝණල් සෑය ගැන කියනකොටම මතක් වෙනවා. ධම්මදිය වන්දනා අපි ගැන ධම්මදිය මතක් වෙනවා. ඔබට ඒකේ පුණ්‍යාදී සංස්කාරය සිද්ධ වෙනවා. ඒ ගැන සීකල ඔබට සුභදිගාමී වෙන්නත් පුළුවන්. හැබැයි පින්නතනි ඔබ තාම අවිද්‍යාවෙන් මිදෙලා නැහැ. ඔබට නියම සම්මාදිටිය සමවිලා නැහැ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියනවා. අවිද්‍යාව නිසා සංඛාර හට ගන්නවා. මොන සංස්කාරද හටගන්නේ? අපුඤ්ඤාමි සංඛාර විතරක් නෙවෙයි, පුඤ්ඤාමි සංඛාර විතරක් නෙවෙයි, අරූපාචර බඹලෝ යන්නේ ආනෙන්ජාමි සංඛාරත් හටගන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරාම. ඇයි මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියන්නේ? මේ පින්කම් ටික අපි කරමින් හිටියත් අපි හිතන්නේ අපි ඉපදෙන්න කලින් අපි ඇස් දෙක අරින්න කලින් ලෝකයක් තිබුණා. ඒ ලෝකයේ තුල අපි ඇස් දෙක ඇරියා අපට ඒ ලෝකය පෙනුණා. අපි ඇස් දෙක පියාගත්තා ඒ ලෝකය අපට ඉතුරු වෙනවා කියන කාරණය. මේ කියන්නේ පින්නතනි අවිද්‍යාව මතින්නම් අපි සංස්කාර කරනවා කියන එක. අනිත් අතින් කියන්නේ අපි භවය තුල ඉන්නවා කියන එක. අපි භවය සකස් කරන්නේ මේ. ඔබ ගෙදර ගෙන සිහි කරනකොටම මේ මොහොතේ මොකද මතක් වෙන්නේ? ගෙදර උදේ ඔබ ගේට්ටු වහනවා නම් ගේට්ටු වහන එක දක්වා අවසාන ටික මතකයි. ගෙදර එනකොට බල්ලා දැම්මිට බඳලා හිටියා නම් ගේට්ටු නම් මොන බයකට මතකයි. දරුව සෙල්ලම් කර කර අකීකරුකම කර කර හිටියා නම් දැන් මතක් කරන ඔය නම් සාමාන්‍යයෙන් කර කර ඉන්නවා කියලා තමයි හිතන්නේ. එතකොට ඔබට දැන් ගෙදර මතක් වෙනකොට මොකද මතක් වෙන්නේ? ඔබට මතක් වෙන්නේ අර ලෝකයේ බාහිර ලෝකයේ ගෙදර කේ විදිහටම තියෙනවා කියන්නේ. ගෙදර ඔබ මතක් කරනකොටම ඔබේ අම්මා දරුවා යම් කිසි කෙනෙක් මතක් කරනකොටම ඔබට බාහිර ලෝකයක තියෙනවා කියලා මතක් වෙනවා නම් මොකද ඒක කියන්නේ? ඔබ අවිද්‍යාව තුල ඉන්නේ, ඔබ බාහිර තුල ඉන්නේ, ඒ විතරක් නෙවෙයි. භවය තුල ඉන්නවා කියන්නේ මොකද්ද? ආයි ඔබ ගෙදරට යන්න සුදුසු කණ්ඩික සකස් කරගෙන ඉන්න. ඔබේ විඥානය මෙතෙන්දි නිරුද්ධ වුණත්, ඔබේ ශරීරය මෙතනම නිරුද්ධ වුණත්, ඔබ ගෙදර ගැන හිතන අවස්ථාවකදී නම් මිය ගියේ. බය වෙන්න එපා, ඔබට ගෙදර අහිමි වෙන්නේ නැහැ. ශරීරයෙන් යන්න කලින් ඔබ ගෙදර ගිහින් ශරීරයේ යන කලින් ඔබ ගෙදර ඉන්න. ඔබේ දේහයේ ගෙදරට මාසාලේ හරහා යන කලින් ඔබ ගෙදර. ඇයි ඔබ බමේ තුල ඉන්න? යන්නේ නිකන් නෙවෙයි. ඔබ කුසල කර්ම ශක්තියක හිටියනම් ඊට අනුරූපව කුසලයක විදිහේ දෙවියෙක් ආදී තත්ත්වයකින් ඒකට බැලම හෙලාගෙන ඉන්නවා. කුසලයේ ඔබට මේ මනුසාත්න භාවයට සමගාමී නැත්නම් මව කුසලකට ආසන්න මොහොතකින් ඒක දරා ගන්න පුළුවන් මට්ටමක ඉපදෙනවා. මනස රෝගයෙන් පල්ලෙහා මට්ටමක නම් ඔබ මානසිකත්වයේ තියෙන්නේ ඔබ දැන් පිටින් ඉඳලා කාමරෙම ඉපදෙලා ඉන්නවා කියලා. මනසේ කසින්ද? මනසේ කසින්ද? මෙන්න මේක තමයි භවයේ තියෙන ලක්ෂණය. මෙන්න මේ භවය තුල ඉන්නවා කියන කාරණය තමයි අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියන සංස්කාරවල ලක්ෂණය. එතකොට අපි මෙතන සසර මෙච්චර දුරක් කැවිලා තියෙන්නේ මේ අවිද්‍යා පත්‍ය සංඛාරත් එක්කමයි. හැබැයි අපි පුණ්‍යාදී සංඛාරය වැඩි කර කරලා තියෙනවා. අපි හිත පිළිසුතු තියාගෙන අපි වහා තින්කම් කරලා තියෙනවා. ඒ නිසා අපිත් එක්ක එකටම ආපු ඥාති ටික තින්කම් කරදී මේ දුර ගමනක් කැවිලා තියෙනවා. ඒ නිසා අපිට සතුටක් ඇතිවෙන්න පුළුවන්. හැබැයි අපි දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා නැහැ. අපි හිතුවට අපි හුඟා සැප විඳිනවා කියලා. අපි හිතුවට මට හුඟා ලස්සන ගයක් තියෙනවා, හොඳ යාන වාහන මට තියෙනවා, දරුවට එක හොඳට ඉගෙනගෙන දැන් විශ්වවිද්‍යාලවල ගිහිලා ඉන්නේ කියලා ඔබ හිතුවට ඉන්නතුනි මේ මානස ලෝකයේ ඉහළම සැප විඳින කෙනෙක් හිටියත් යා ලොකු සැපයක් නෙවෙයි විඳින්නේ. කාම ලෝකේ ගත්තා සඳහන් කරනවා. මානස ලෝකයේ ඉහළම සැප විඳින කෙනා ගත්තා ඔහෝ දිව්‍ය ලෝක වලින් පල්‍යාම දිව්‍ය ලෝකයේ ඉඟා කැම තරමක් වටින්නේ නැහැ. ඉතින් ඉහළ දිව්‍ය ලෝක ගැන අමුතු කතාවක් කියන්න දෙයක් නැහැ. ඒ නිසා මේ ලොකු සැපයක් නෙවෙයි, නිරතරක් නෙවෙයි. කාම රූප අරූප කියන මේ තුන් භවයෙන් අපි හිතියක් වෙන තුනි. කාම ලෝකයේ ඉහළම සැප විඳින්න අපි හිතියක්. ඉහළම රැකියාවක්, යාන වාහන, ඇහැට පේන රූප, කනට අහන ශබ්ද, මේ ඉන්ද්‍රියන් හයම ගන්න අරමුණු ඉහළම තමන් ප්‍රියමනාප දේවල් ගනිමින් මුළු ජීවිත කාලයක් අඛණ්ඩව අවුරුදු 100ක් ඔබ අඛණ්ඩව හිටියත් ඔබ විඳින සැපය ගැන බුදුහාමුදුරු සඳහන් කරා කොයි වගේ සැපයක්ද කියලා. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා නම්, උන්වහන්සේගේ සද්ධර්මයේ ස්වාකහාත බව පිළිගන්නවා නම් අපිට මේක තේරෙන්න වෙනවා. අපි කොච්චර ප්‍රියමනාප රූප ශබ්දාදී අරමුණු ගත්තත් අපි මනස ලෝකෙ විඳින සැපේ හරියට කොහොමද කියලා බුදුහාම සඳහන් කරනවා. ලෝකෝත්තර සැපතට සාපේක්ෂව අපි විඳින සැපේ කොයි වගේ දෙයක්ද? මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන මානසිකත්වයේ ඉඳගෙන අපි විඳින මේ සැපවල ලක්ෂණය තමයි බුදුහාම උපමාවකින් කියනවා. මොකද්ද උපමාව? එක්තරා හරකෙක් ඉන්නවා. මේ හරක පණ පිටින් හරකගේ හැම ඉවත් කරනවා. හරක මරන්නේ නැහැ. කන පෙටින්ම හරකගේ මුළු හැමම වටේ තියෙන සම ඉවත් කරනවා. ඉවත් කළා හරක අතාරිනවා. අතාරියා මොකද වෙන්නේ? හරක විඳින දුක් ගැන ඔබ දන්නවනේ අමුතෙන් කියන දේ. මේ හරක උපමා කරේ කාටද? අවිද්‍යා සහගත වැසෙන් රූප බලනවා නම් යම් කෙනෙක් කනෙන් සම් දහනවා නම් ඔබ ලක්ෂණ සංගීත සංදර්ශනයක් බලමින් විවාහ උත්සවයකට සහභාගී වෙමින් ඔබ ඉතාම ඉහළම හෝටලයක කෑම බීම අනුභව කරමින් ඉන්න වෙලාවක ඔබ මානසික විඳින ස්වභාවය මේක. අපිට හිතෙන මහසැපයක් අපි විඳින්නේ කියලා. ඇහැට පේන රූපේ බාහිරේ කියලා බලන මොහොත දක්වාම අපේ තියෙන මානසික අධ්‍යය ස්වභාවය නෑ. අපි හිතනවා අපි ලොකු මානසික සුවයක් විඳින කියලා ඉන්නේ. නමුත් වෙනතුනේ මේ මානසික සුවේ දුක අපට තේරෙන්නේ අපි මානසික සුවය විඳින ආරම්භයක් පස්සේ ඒ ගමන මගට අපි පිවිසෙත් පස්සේ. අන්න ඒ නිසා තමයි ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. මෙන්න මේ කම්මස්සකට සම්මාදිකයේ ඉක්මවලා ඊට වඩා ඉහළ තලයකට යන්නට බුදුහාමුදුරුවෝ අපට ප්‍රඥාවෙන් උපදෙස් දෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය සමහර අය මේ කාම ලෝකයේ කම්සක් විතරක් නෙවෙයි ඊටත් එහා ගිහිල්ලා රූපාචර බ්‍රහ්ම ලෝකේ දක්වා හිත දිනු කරපයි හිටියා. ඒ විතරක් නෙවෙයි රූපයන් දුරු කරලා මහා කල් 84 දහසකට අරූපාචර බ්‍රහ්මලෝකවල ඉපදෙන පින් කරපු කුසල වැඩපු හිත සමාධිමත් කරපු ආලාර කාලම් වගේ ඇයි නිකන් මහා කල්ප 84000ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙකටම පහළ වෙනවා නම් බුදුරජාණන් වහන්සේලා ලාස්ස දෙකක් විතර පහළ වෙනවා. ඒ තරම් අති දීර්ඝ කාලයකට හිත වඩපුවයි ඒ අයවත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ළඟදී සාර්ථක වුණේ. එනිසා තමයි කාලදේවල බ්‍රාහ්මණයා ඥාන ලැබුණ කෙනා මේ කුඩා කුමාරයා දිහා බලලා ඔහු ඇඬුවේ. ඔහුගේ ඇසෙන් අඳුරු වැටුණා. ඔහු දැක්ක තමන්ට වඩා දුරක් මේ කුඩා කුමාරයා යනවා කියලා. අන්න ඒ දුර යන්න තමයි බුදුහාමුදුර අපට මෙන්න මේ කම්මසකතා සම්මාදිට්ඨිය ඉක්මවල ඊළඟ පියවර දේශනා කළේ. කම්මසකතා සම්මාදිට්ඨියෙන් අපට ලබා දෙන ආනිසංසය තමයි උපරිම මොනවද? මනස ලෝකයේ ඉහළම සම්පත්තිය වන සක්විති රට බල පදවි ලබන පුරු. නැත්තන් දිවි ලෝකයේ සක්‍ර දේවේන්ද්‍ර වෙන පුළුවන්. නැත්තන් රූපාච බ්‍රහ්ම ලෝකයේ මහා බ්‍රහ්ම වෙන පුළුවන්. නැත්තන් අරූපාච බ්‍රහ්ම ලෝකයේ කය සිත මිස කය නැති බඹලෝ සතර පිටියක විදියට සතුෝකාර බව විදියට රූපස්කන්ධය නැති අනිත්‍ය ස්කන්ධ හතරක් විතරක් තියෙන අරූපාචර දිවි ලෝක තරයක් යන පුළුවන් කම්මස්සකට සම්බන්ධී පිටුරු ඉඳලා. නමුත් ඒ ගියත් නැවත පල්ලෙහාට එනවා. නැවත තමයි ජරා මරණ වලට මුහුණ පාන සිද්ධ වෙනවා. නැවත ඒකෙන බ්‍රහ්ම ලෝකෙ ගිහිලා ආවගෙන ආවනත් කල සුගති ඉඳලා මිනිස් ලෝකෙ ඉඳලා නැවත යා දුගති ගාමි වෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සත්‍යය මත අපට දේශනා කළා. මේ දුකේ නිදහසනින් වඩා ඉහළ පියවරක් ගැන දේශනා කළා. කම්මසකතා සම්මාදිටිය කොච්චර ගිහින් දැනගෙන කොච්චර අපි ධ්‍යාන වැඩුවත් ධ්‍යාන වැඩලා අවිඥා ලබාගෙන ආසෙ ගියත් වෙනතුනි අපේ ෂණ සම්පත්තිය ලැබුවා වෙන්නේ නැහැ. ෂණ සම්පත්තිය ලැබුණා කියලා තීරණය වෙන්නේ මෙන්න මේ කම්මසකතා සම්මාදිටිය ඉක්මවලා ඊළඟ පියවරට යනවත් එක්ක. ඊය සඳහා අපි අර මුලින් සඳහන් කරපු විදියට තමන්ගේ ළඟ සුදුසුකම් තියෙනවා. මොන සුදුසුකම්? නුවණැති වෙන්න ඕන, අවංක වෙන්න ඕන, මායාකාරී නොවන කෙනෙක් වෙන්න ඕන, කපටි නැති කෙනෙක් වෙන්න ඕන. අන්න ඒ අනුපාඩු තියෙන කෙනා මෙතනින් හැරෙනවා. ඔහුට මේ ගිහට යන්න බෑ. සම්මතකට සමාධියක ඉඳලා තින්කම් කරලා දිව්‍ය ලෝකවල බ්‍රහ්මලෝක යන තුරන් බැරි නෑ. අවංක නැතුණත් ඒක කරන්න පුළුවන්. ලොකු බුද්ධියක් නැතුණත් ඒකත් කරන්න පුළුවන්. හැබැයි මේ කම්මස්සකට සම්මාදිටියක්ම වලා ලෝකෝත්තර සම්මාදිටියට යනකොට අවංක බව, නුවණැති බව සහ කපටි නැති බව කියන මේ ලක්ෂණ තමගලඟ තියෙන්න ඕන. වෙනත් විදිහකින් කියනවා නම් තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරන්න ඕන කියන අවංක විශ්වාසය තමගලඟ තියෙන්න ඕන. අන්න එහෙම කෙනාට කල්යාණ මිත්‍රාත්මය සද්ධර්මය ලැබෙනවා. දැන් ඔබට ඒ සද්ධර්මය ලැබෙන අවස්ථාව. අන්න ඒ සද්ධර්මය තුළින් ඔබට කියනවා ජීවිතයට දැන් ඇත්තටම මොකද වෙන්නේ කියලා. දැන් ඔබ හිතන් ඉන්නේ මොකද්ද? මේ හාමුදුරු කෙනෙක් ඉස්සරහා ඉඳගෙන මේ මොහොතේ මට බණ කියනවා, මේ මොහොතේ මේ හාමුදුරන්ගේ රූපය මට පේනවා, මේ මොහොතේ මේ හාමුදුරන්ගේ බණ මට ඇහෙනවා කියලා නේද? ඔබේ මනස සිහි කරනකොට ඔබට හිතෙන්නේ දැන් gedara මතක් කරනකොට දැන් කියන gedara මේ පේන්නේ කියලා නේ. දැන් ඔබට අම්මා සිහි කරනකොට කොහොමද මතක් වෙන්නේ? අම්මා නැති වුණත් ඇතැමිට අම්මා හිතේ කාලේ කරපු දෙයක් මතක් වෙන්නේ නේ. හැබැයි ඔබට හිතෙන්නේ නෑ අම්මා මිය ගිහලා කියලා. ඒ නිසානේ අඬන්නේ ඔබ. අම්මා ගැන මතක් කරලා අඬන්න පුළුවන් තමයි තියෙන්නේ ඒකනේ. අම්ම ජීවත් ඉන්න කාලේ කරපු දේක් මතක් කරගන්නවා. ඒ දේ දැන් සිද්ධ වෙන විදිහට මතක් කරගන්නවා. අම්ම පොඩි කාලේ ඉස්කෝලේ කංගිලි හැටි, කෑම දීපු හැටි, කොණ්ඩේ පීරපු හැටි දැන් මතක් කරගන්නවා නේ. අනේ මෙහෙම කරපු අම්මා කියලා හඳ මෙන්න පස්සේ ඊට පස්සේ ඕන තරම් අඬන්න පුළුවන්. පින්නතින් මේක තමයි දැන් අපිට හිතන විදිය. දැන් අපිට ගෙදර මතක් වෙනකොට ඔබට හිතෙන්නේ දැන් අපිට ගෙදර පේනවා කියලා. ඔබ කෑම පිඟානක කෑම කනකොට ඔබට කොහොමද හිතෙන්නේ? කටට කෑම රස දැනෙනකොට කොහොමද හිතෙන්නේ? ඔබට හිතෙන්නේ මේ පිඟානේ තියෙන කෑම ටිකේ රස එන්නේ කියලා නේ. පිඟානේ ලස්සනට තියෙන වෑංජන ටික බලාගෙන කෑම කනෝනේ. පිඟානේ තියෙන කේක් කෑල්ල දිහා බලාගෙන කේක් කෑල්ල රස විඳින. ඔබ හිතෙන්නේ මේ පිඟානේ තියෙන කේක් කෑල්ල කෑම ටිකේ කියලා නේ. දැන් රස එන්නේ නේ. දැන් ඔබට රස එන්නේ මේ පිඟානේ තියෙන කෑමද? පස්සේ එක කතා කරනවා. ඔබ ටෝච් එකක් ගහගෙන යනවා රෑට පාරේ. ඔබ ටෝච් එක ඉස්සරහට ගහගෙන යනවා. ඔබේ කකුල් දෙක තියෙන කොහෙද? ඔබේ කකුල් දෙකට තියෙන ටෝච් එක ගාවද? නෑ නේ. ටෝච් එක ඉස්සරහ ගහගෙන කකුල් දෙක මෙහෙ තියෙනවා. ඔබ වාහනය ඩ්‍රයිව් කරනවා. වාහනේ පදවනකොට ඔබ රෝද හතර දිහා බලාගෙන ඉන්නේ. ඔබ ඉස්සරහ බලාගෙන රෝද හතර මෙතන තියෙනවා. ඔබ පඩිපැලක නගිනවා. පඩිපැලක නගිනකොට ඔබ ඉහළ පඩිපැල දිහා බලාගෙන කකුල් දෙක මෙතන තියෙනවා. ඔබ හිතන් ඉන්නේ එකම මට්ටමේ පඩිපැල තියෙන කියලා ඇස් දෙකෙන් බලාගෙන යන්නේ බැරි වෙලාවත් එක විට පඩියක් තියෙන එච්චර උස නැහැ පොඩි එකක්. මොකද වෙන්නේ? වැටෙන්නේ. ඔබ හිතින් ඉන්නේ අර එක මට්ටමේ පඩිපැල කියලා හිතින් ඉස්සරහා ඉඳගෙන තමයි ඔබ මෙතන පය තියෙන්නේ. ඉන්නතුනි මේ උදාහරණ ටික කිව්වේ අපේ බුද්ධියේ තරම් බලන. දැන් අපි වා උගත් බුද්ධිමත් කියලා හිතන් ඉන්නේ. පිඟාන දිහා බලාගෙන හරිය ලස්සන හොඳ කෑම ටිකේ කිය කියන රස වෙන්නේ. ඇත්තනම් ඉන්නතුනි මේ මොහොත රස දැනෙන්නේ පිඟාන කියලා කෑමද? පිඟාන තියෙන කෑම එච්චර රස නෑ පිළිතුනි. කටේ කැම ටික රසෝනේ කැලත් එක මිශ්‍ර වෙලා මේ මොහොතේ ඒ කැඹරුණාට පස්සේ ඒ රසවත් කැම ටික ඒ දිවට දන රස කියන කැම ටික අර පිඟානේ තියෙන කැම වගේ ලස්සනද? ඒකයි අතට ගත්තොත් කොහොමද පිඟානේ පැත්තේ නිතින් පොද? ලස්සනද? ආයි පිඟාන දිහා බලන්නේ කවත් නැහැ නේද? පින්නතුනි අපේ සමස්ත ජීවිතයම වෙන මේ දැන් ඔබ මා දිහා බලනකොට ඔබට ඇසෙන් හාමුදුර කෙනෙක් හඳුනා ගන්න බෑ. ඇසෙන් කරන්නේ වර්ණ රූපය දෙන එක විතරයි. ඒ මොහොතේ ඇස රූපය, චක්කු විඥානය, ස්පර්ශය, ආලෝකය මේ හේතු ගණනකින් ක්ෂණිකව වර්ණ රූපය ගත්තා. ඒ වර්ණ රූපය එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච වර්ණ රූපය අරඹයා සංඥා වේදනා දෙක හට ගන්නවා. ඒ සංඥා වේදනා දෙක මනින්ද්‍රියෙන් මන ආයතනයෙන් අර ධර්මාලම්බන විදියට සංඥා වේදනා දෙක අරගෙන ඊට පස්සේ හඳුනා ගන්නකොට තමයි මේ හාමුදුරු කෙනෙක් කියලා පේන්නේ. එතකොට ඍජුවම ඒ මොහොතේ වර්තමානයෙන් ඇසෙන් රූපයක් හඳුනා ගන්න බෑ. කනෙන් ශබ්දයක් හඳුනා ගන්නත් බෑ. නාසයෙන් ගඳ සුවඳක් හඳුනා ගන්නත් බෑ. දිවෙන් රසයක් හඳුනා ගන්නත් බෑ. ශරීරයෙන් පහසක් හඳුනා ගන්නත් බෑ වර්තමානය තුළ. ඒකේ මූලික ස්වභාවය විතරයි මුලින් දෙන්නේ. හිත වේගවත් නිසා අපට ඒක දැනෙන්නේ නෑ. වේගවත් ගිහිල්ලා හඳුනා ගන්නේ මනින්ද්‍රිය. මනින්ද්‍රියෙන් හඳුනා ගන්නකොට අර මුලින් තිබෙච්ච එක බෑ වෙලි වෙන. නමුත් අපට තේන්නේ පින්නතුනේ මේ හඳුනාගන්නේ මේ වර්තමාන මොහොතේ කියලා හඳුනාගන්න. වර්තමාන මොහොතම නම් හඳුනාගන්නේ බලන විදියටම නම් පින්නතුනේ ඔබට තේන විදියටම අනිත් කෙනාට තේන්නේ. ඔබේ ඇසින් නිර්මාණය කළ දින රූපයට තේන ටික නෙමෙයි වෙනත් කෙනෙකුට තේන්නේ. වර්තමාන මේ මොහොතේම තවත් කෙනෙක් තවත් සිය දෙනෙක් මෙතන බැලුවත් මන් දිහා බලන්නේ සිය ආකාරයකට. ඒ බලන්නේ අර මුලින් වර්ණ රූපේ එක විදියට නිරුද්ධ වෙනවා දෙවනියට මනින්ද්‍රයෙන් හඳුනා ගන්න විදිය වෙනස් වෙනවා. දැන් ඔබ මෙතන ඉන්න පින්නතුන් විවිධ විදියේ පින්නතුන් ඉන්නේ. සමහර පින්නතුන් මම පළවෙනි වතාවට දැකපු අයත් නැහැ. සමහර අය මම අවුරුදු 20කට කලින් දැකපු අයත් ඇති නේද? සමහර විට මගේ අම්මා තාත්තාව ඊටත් කලින් ඉඳන් ඒ අය මං ගැන දන්නවා. ඒ දකින විදියට තමයි තමන්ගේ මනසේ තියෙන ආශ්‍රව ටික අනුව තමයි මේ රූපය මනසට යන්නේ හඳුනාගන්න. විතරක් නෙමෙයි බැලුවත් මෙතන සිංහයෙක් හිටියොත් කොහොමද? ඒ සිංහයට මාව පේන්නේ කොහොමද? හොඳ ඩාල්ට කෑම වේලා අද පොයද හොඳ දාන වේලක් යට තියෙගෙන පින්නතුනි අපි මේ ධිට්ඨිය බලන්න. මේ ධිට්ඨිය මේ මොහොතේ බලනකොට අපේ ආයතනට සාපේක්ෂව මේ සතර මහා භූත රූප මේ විදිහට දැන් මේ එකනාසී කළා කියලා. අපිට හිතෙන්නේ මේ පේන ධිට්ඨිය මට ධිට්ඨිය නම් හැම දිනකටම මේක ධිට්ඨියයි කියලා. ඒක එහෙමද? මේ දැන් පින්නතුනි ප්‍රේතේ කරි භූතේ කරි ආවත් කොහොමද? යාට මේ ධිට්ඨිය ධිට්ඨියද? යාට මේ ධිට්ඨිය හැබැයි තේනවා ධිට්ඨිය හැබැයි යනත් පුළුවන්. එතකොට අපේ තියෙන අවිද්‍යාව නිසා අපි කොහොමද හිතන්නේ අපි අවිද්‍යාව තුළ දෙන විද්‍යාඥයෙක් උනත් එයා කියන්නේ මේ සතර මහා භූත රූප මේක ඇටම් එක බෙදන්න පුළුවන් ඕන විද්‍යාඥයෙක් ආවොත් මේක ඇටම් වල බෙදන්න පුළුවන් ඇටම් එක හැදලා තියෙන මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලින් ඒක හැම දිනටම සමානයි කියලා. නමුත් වෙනතුනි ඒ මොහොතේ ඒ තමන්ගේ මනසේ තියෙන අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව නිම්මති ලක්ෂණ නොදැනීම ආදී මේ හේතු ටික නිසා මේ වර්තමාන මොහොතේ නිෂ්පාදනය කළ දෙන ලෝකේ තමයි මේ අපිට තියෙන්නේ. ඒක සැබෑ ලෝකේ නෙවෙයි. ඒක ඇත්ත ලෝකේ නෙවෙයි. ඒක මට සාපේක්ෂව මේ මොහොත නිර්මාණය කළ දෙන ලෝකය. ඒ ලෝකය මේ මොහොතේ ක්ෂණික ඊළඟ මොහොතට යනට වෙනස්. මේ කිසිම දෙයක් කියනතුනි කලින් තිබෙන මෙතෙන්ට ආව නෙවෙයි. කම්මසකතා සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියේ වෙනස මෙන්න මේක. ඔබ ශන සම්පත්තිය ලබා ගන්න සෝදානන්ද කියලා බලන සුදුසුකම මෙතන තියෙනවා. කම්මසකතා සම්මාදිට්ඨියේ ලක්ෂණය තමයි අපි රූපයක් බලන්න කලින් රූපය තිබුණා, ඇස් දෙක පියාගත්තට පස්සේ රූපය තියෙනවා, මට පේන ලෝකේ අනිත් ඇඩක් පේනවා කියන ඒක තමයි කම්මස්සකතා සම්මාදිටි ලක්ෂණය. නමුත් ලෝකෝත්තර සම්මාදිටිට යනකොට කොහොමද කියන්නේ? මේ තේන්නේ මට මම මේ මොහොතේ නිර්මාණය කරගන්න ලෝකය. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා වැන්දෙක් පිළිතුරු මහා සත්වහානියක් කළා. මුවේ ඝාතනය කළා, පැටියෙක් කිරිබොන ආසන්න වෙලාවෙදී මුවව ඝාතනය කළා. ඒ ඉතාම බලවත් අපසන කර්මයකින් මේක කළේ. කරපු ගමම මේ තැනත්තාට පින්නතුනි දැඩි විමාසයක් ඇති වුණා. වතුර තිමාසයක් ආවා. කැලේ තිබුණු ආරණයකට ගියා. ගිහිල්ලා බලන වතුර තියෙන කොහෙද කියලා. යන යන කොටියේ කලවල් ඇරගෙන බලන එක කලයකවත් වතුර නැහැ. දකින හාමුදුරට බනිනවා. "ඇයි මේ වතුර ටිකක් අර ගෙනත් කියන්න බැරි ඇයි කියලා." ලිඳකට ගියා. ලිඳේ වතුර නැහැ. මොකද පින්නතුනි හේතුව? අරහම් දුරහන ඇයි දායක මහතෝ තේන්නේ නැද්ද මේ වතුර පිළිලි මේ කලබල තියෙනවා. පින්නතනේ අවිද්‍යාවෙන් කර්මෙන් අභ්‍යන්තර වෙනස් වුණොත් ඒ වෙනස් වෙනකොටම මේ ආයතනකින් සකස් කළ දෙන ලෝකෙ වෙනස් වෙනවා. සමහර ප්‍රේතයන් භූතයන් ඉතාම ලස්සන පිළිසිදු වතුර තියෙන විලක් ළඟ අවුරුදු ගණන් කල්ප ගණන් ජීවත් වෙනවා. යාට වතුර තේන්නේ නැහැ. සමහරට වතුර තේරුණා. ඒ වතුර පේන්නේ කොහොමද? වතුර තේන්නේ ලේස් හැරෝ වගේ වෙන වතුර බොන්න බෑ. අනිත් ඇයි ගිහිල්ලා ලස්සනට නාල වතුර පානය කළේ නම් යාට වතුර බොන්න බෑ. පින්නතුනි මෙන්න මේක ඇරුවා කියලා. ඒ නිසා මේ දැන් තේන ලෝකය, මේ ලස්සනට තේන ලෝකය හිතන්නේ බාහ්‍යමදාම මේ විදිහට තියේ කියලා. මේ පැත්තෙන් කර්මය වෙනස් වෙනවා එක්කම එක සුළු මොහොතේ ඒ බාහිර සම්පූර්ණ වෙනස් වෙනවා. එතකොට පින්නතුනි ඇසින් රූපයක් දකිනවනම් කනෙන් ශබ්දයක් අහනවනම් මේ ආයතන හයෙන්ම ගන්න ලක්ෂණ දේවල් වල ස්වභාවය තමයි මේ මොහොතේ පෙර නොතිබී හට ගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඇස අනිත්‍යයි කියලා කියන්නේ මොකද්ද? බුදුහාම දේශනා කරන චක්කු වික්‍රේ අනිච්ඡං රූපං වික්‍රේ අනිච්ඡං චක්කු විඥාන වික්‍රේ අනිච්ඡං කියලා. ඇස අනිත්‍යය කියන්නේ මොකද්ද? බුදුහාම ඇස කියලා දේශනා කරේ මොකද්ද? මේ පේන හැද? මේ ඔබගේ ඇහැට පේන මේ ඇස නෙවෙයි, මේ ඇස ඇසුරු කළ තියෙන පෙනීමේ හැකියාව. ඒ පෙනීමේ හැකියාව කියන එක දිගට වෙන දෙයක් නෙවෙයි, රූපයක් තියෙන තැනදී සජීවී වෙන්නේ. රූපය තියෙන්න ඕන, ඇහැ මේ පැත්තේ තියෙන්න ඕන, විඥානය පහළ වෙන්න ඕන, ආලෝකය තියෙන්න ඕන, ස්පර්ශ වෙන්න ඕන. මේ හේතු ටික ඔක්කොම තියෙන මොහොතේ ඒ මොහොතේ හට ගන්න පෙනීමේ ශක්තියයි චක්කුමණිචන්ද කියන්නේ. ඒක එතනම හටගෙන නිරුද්ධ වෙනවා. ඒ චක්කෝ ඇසේ කාර්යභාරය එතනින් අවසන් වෙනවා. ඊළඟට ගන්න අනිත්‍යක මානසික ඊළඟට ඉඳ කරනවා. ඇසෙන් කරන්නේ වර්ණ මාත්‍රය විතරයි ගන්නවා. කනෙන් කරන්නේ ශබ්ද මාත්‍රය විතරයි. ඔබ මගේ හඬ තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ සෝත විඥානයෙන් නෙවෙයි, මන විඥානයෙන්ද? මනෝ විඥානයෙන්. ඔබට මට ඔබට ඇහෙන මගෙන් ඇහෙන ශබ්දයේ මූලික ස්වභාවය ඇහෙනකොට ඒ මූලික ස්වභාවයේ අර්ථය ඔබ භාෂාව තේරෙන කෙනාට නැති කෙනාට එක සමානයි. ඒක තේරුම් ගැනීම මට්ටමට යනකොට යන්නේ ඒ පුද්ගලයාගේ මනසේ ස්වභාවයට. දැන් මම ඔබට කිසියම් කෙනෙක් කිසියම් වචනයක් මං කිව්වොත් අපි කියමු ස්වන් භවසි කියලා මං කියමු. යෝයම් ස්වානක් භවත කියලා කියනවා. ඔබට තේරුණාද? තේරුණා නම් මගේ පණානේකුත් දැන් ඊට පස්සේ. පින්නතුනි, එතකොට ඒ මං කියපු වචනයි මේ වචන අතරේ ලොකු වෙනසක් නැහැ. ඇහෙනකොට කනේ ශබ්ද එක විදියයි, ඒක තේරුම් ගන්නකොට තේරුම් ගන්න දෙවෙනි විදියට මනෝවිඤ්ඤාණ. ඇහෙනුත් එහෙමයි, ඇහෙන් කෝක බලන්න බෑ, ඇහෙන් ගොඩනැගිලි බලන්න බෑ, ගොඩනැගිලි රූප කියන ඔක්කොම විදින මනසයි. දැන් ඔබ ශාලාවක් තුල ඉන්නවා, ධර්ම ශාලාවක් තුල ඉන්නවා කියන එක විදින්නේ මොකින්ද ඔබ? ඔබ කයින්ද විදින්නේ? ඔබ මානසික විදින්නේ. ඔබ මෙතන වාඩි වෙන වෙලාවෙම තම අන්දගෙන පුත් අතින් අල්ලගෙන එක්කන් ඇවිල්ලා මෙතන වාඩි කරා නම් ඔහු මේ ශාලාව විඳිනවද? ඔහු ශාලාව විඳින්නේ නැහැ. ඔබ ලස්සන ගියක් මට ලොකු තටු දෙකේ ගියක් තියනවා කියලා විඳින්නේ මොකින්ද? ඔබ ගෙදර ගිහින් හැමදාම බදා ගන්නවද ගෙදර? ඔබ සම්පූර්ණ මානසික විදින්නේ. ජීවිත විතරක් නෙවෙයි ඔබේ ශාරීරිය ඇතුළු මේ සියල්ලක්ම මානසික නෙමෙයි. නමුත් අපට පේන්නේ අපි දිවෙන් රස විඳිනවා, කයින් පහස විඳිනවා, මේ ඔක්කොම මේ දේවල් වලින් විඳිනවා කියලා විඳින්නේ. නමුත් සැප දුක් විඳින්නේ අපි ඇසෙන්වත් අනෙන්වත් නෙවෙයි, අපි මානසිකව. ඔබේ දරුවා හොඳට රැකියාවක් කරන කියලා ඔබ විඳින්නේ මොකින්ද? ඔබ විඳින්නේ මානසිකව. ඉන්නතුනි, මේ වගේ මේක ගැඹුරට විස්තර කරගෙන තුමා පැතිවලට යනවා. මෙන්න මේක තමයි, මේ අවබෝධය තමයි සුතමේ ඥානය වශයෙන් අපි ලබන්නේ. ඒ ලබන ඥානය චින්තාමේ ඥානයෙන් නැවත නැවතත් අපි මනසෙන් හිතන්නට ඕන, දෝණි මෙහි කරන්න ඕන. ඒ චින්තාමේ ප්‍රඥාවෙන් හිතන දේ මෙහි කරන දේ භාවනාමය ප්‍රඥාවෙන් යථාර්ථයක් බවටපත් කරන්න සමථ විදර්ශනා භාවනාවේ දෙනට ඕන. මෙන්න මේ අවබෝධයත් එක්කම පින්නතුනි අපට ලැබෙන ප්‍රධානතම අවබෝධයක් තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. බුදුහාමුදුරු දේශනා කරනවා, ජානතෝ වහම් වික්ඛවේ ආසවානං කයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ කියලා. බුදුහාමුදුරු දේශනා කරනවා, මම දුකෙන් නිදහස් වීම කනවන්නේ, ආස්ත්‍රවයන්ගෙන් ශෛවීම කනවන්නේ දන්න කෙනාට, දකින කෙනාට කියලා. මොකක් දන්න කෙනාටද, මොකක් දකින කෙනාටද? මේ දුක දකින කෙනාට. තේනතේ සම්පූර්ණම නිවන් මාර්ග දුකේ නිදහස් වීම මාර්ගයේ තීරණෙවන්නේ දුක තේරුම් ගත් ප්‍රමාණයට. තේනතේ මෙතෙන් ඉඳලා දැන් තවත් කල්පනාවෙන් ඉන්නට ඕන. ලෝකේ පිනොසිනි දුක කියලා එකක් තියෙනවා, දුක සත්‍ය කියලා එකක් තියෙනවා. සමුදය කියලා දෙයක් තියෙනවා, සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා. නිරෝධය කියලා දෙයක් තියෙනවා, නිරෝධ සත්‍ය කියලා දෙයක් තියෙනවා. මාර්ගය කියලා එකක් කියනවා මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා. ලෝකෙ දුක කියලා දෙයක් තියෙනවා. මොකද දුක කියලා කියන්නේ? දුක කියන්නේ ලැඩවීම, මහලවීම, මරණය, ප්‍රිය විප්‍රයෝගය, අප්‍රිය සම්ප්‍රයෝගය මේ වගේ දේ. බාහිරින් තමයි දුක පණවන්නේ අපි. හැබැයි ඒක දුක සත්‍යද? ඒක දුක සත්‍යද? ඒක දුක සත්‍ය නෙවෙයි තුනට. දුක සත්‍ය කියන්නේ මොකද්ද? දුක සත්‍ය කියලා කියන්නේ වෙනතුන බහලා ඇතේ. සෙදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙන එක් මන කලින් ඡාන්‍යමතියගෙන් දැනගත්තා ලෙඩෙක් මහල්ලෙක් මලවිණියක් ගැන. ඒ දැනගත්තේ දුකද දුක සත්‍යද? ඒ තේරුම ඇත්තේ දුක. ඒ ඡාන්‍යමතියගෙන් ලෙඩවීම මහලවීම මරණය දැනගත්තු අසහා දැනගත්තු කෙනා තමයි සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කළේ. කෝපේ අනුසෝතේසු ධම්මේන් සෝචක්කමද පරිඥානමද වාදි කියලා. මට තේරෙනවා සෝවිරෝ ධම්මයක් පහළ වුණා කියලා. මම කලින් නොහඹු දෙයක් මට අවබෝධ වුණා කියලා. එතකොට කලින් නොහඹු දෙයක් අවබෝධ වුණා කියලා කියනවා නම් එහෙනම් අර ඡන්නමැතිගෙන් දැනගත්තු දෙයමද දැනගත්තේ? නැහැ වෙනතුන් ඊට වඩා වෙනස් දෙයක්. දුක කියන්නේ ලැඩවීම, මහලවීම, මරණය මේ ඔක්කොම ලෝකෙ මිනිස්සු දුක දන්නවා. හැබැයි දුක සත්‍ය දන්නේ. දුක සත්‍ය දනනම් බුදුහාඳුරන්ගෙන් හෝ ඒ දහම අසදැනගත්තු තවත් කෙනෙකුගෙන් දැනගන්න අහගන්නම වෙනවා. එහෙම නැතුව අපි උපති කොච්චර ප්‍රාඥාවක් අපිට ලබන්න බැහැ. සරුත් හාඳුරටත් බැරුණේ. දුක සත්‍ය කියන්නේ මොකද්ද? දුක සත්‍ය කියන්නේ සංකිට්ඨේන පංච උපාදාන ඛණ්ඩා දුක්ඛා කියන කාරණය. ඒ කියන්නේ බාහිර රූපයක් පේනකොට ඒ රූපය තමන්ගේ ඇතුළේ නිර්මාණය කරගන්න සමහර. බාහිර රූපයක් දකිනකොට මේ ඉන්නේ මගේ තාත්තා, මේ ඉන්නේ මගේ ස්වාමියා, මගේ මල්ලි, මගේ පුතා කියලා, මේ මේසය, මේ කෝපය කියලා අපි බාහිර රූපයක් පනව ගන්නකොටම ඒ රූපයක් කියලා නිර්මාණය වුණේ බාහිර ඇත්ත දෙය නෙවෙයි. මේ තමන්ගේ අභ්‍යන්තරයේ තමන් පංච උපාදාන ස්කන්ධයන් හටගත්තා කියන කාරණේ. මෙන්න මේ නොදැනීම, මෙන්න මේ අවිද්‍යාව තමයි දුක කියලා කියන්නේ. අපට දෙයක් පේනකොටම හිතෙන්නේ මේ බාහිර පේන දේ මට පේන්නේ කියලා. කෙනෙක් දකිනකොටම අපට හිතෙන්නේ මේ බාහිර කෙනයි මේ ඉන්නේ කියලා. අහවල් කෙනා, අහවල් නම තියෙන කෙනයි මේ ඉන්නේ කියලා හිතන්නේ. තාවක් කෙනාට ගහන්නවත් හොඳ නැහැ, බනින්නවත් හොඳ නැහැ, යා මෙතනින් අයින් කරන්න එපා කියලා අපි කියනවනේ. හැබැයි ඒක නම් මරණයට පස් වුණාට පස්සේ කොහොමද? එක් පාර ගිහිල්ලා උස්සල දානෝ නේද? මෝචරියකට දානවනේ. සල්ලි දෙන්නම කියන මෙයාගේ බඩ කපන් මේ ඉතුරු දෙක අයින් කරන්න කියලා සල්ලි දෙන්නම කියනවා. ඉන්න කාලේ ගිනි බෝරකින්වත් පිච්චුවේ නැහැ. ඊට පස්සේ කියනවා සල්ලි දෙයලම මේ ආදාහන ගන්න සල්ලි දෙනවා මෙයා දවල දෙන්න කියලා අපට අරපිර දෙන්න කියලා මොකියුත්. මෙන්න මේ රූපය මේ සත්වයේ පුද්ගලෙක් දෙයක් කියලා නිර්මාණය කරන්නේ බාහිර තියෙන දේ නෙවෙයි, තමන්ගේ මේ අභ්‍යන්තරයේ තමන් නිර්මාණය කරගන්න දේ. ඒ දේ නිර්මාණය කරගත්තට පස්සේ මේ දේ බාහිර කැඩිලා ගියත් ඇතුළේ ඉතුරු වෙනවා. දරුවා තමන්ට මිය ගිහිල්ලා තියෙන පුළුවන්, දරුවගේ අවසන් කටයුතු සිදු කළා තියෙනත් පුළුවන්. දුක නැති වෙනා කියලා අපි හිතනවා. නමුත් දුක සත්‍යෙම අභ්‍යන්තරේ තියෙනවා. ඒ තියෙන නිසා ඕන වෙලාවක දරුව මතක් කළා අපේ සංගදාසයට හඳනක් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දරුව හොයාගෙන නැවත ඊළඟ ආත්ම භාවයේ දරුවා ලබන්නත් පුළුවන්. ඇයි අර දුක කියන එක නැත්නම් බාහිර එක නැතුණාට දුක සත්‍ය කියන එක මේ පැත්තේ තමන් ඒ ගත්තු දේ මේ පැත්තේ තාම තියෙනවා. මේ පැත්තෙන් ඇතයි කියලා ගත්තට පස්සේ බාහිර දේ හොඳට හිටියත් දුකයි, එයාට හානියක් වුණත් දුකයි. දරුව තමන්ට දුකයි කියලා දරුව කාට හරි දීලා දාන්න බලන්න. දුක අවසන්ද? දුක අවසන්නේ. මේ අභ්‍යන්තරේ නිර්මාණය කරගත්තට පස්සේ බාහිර ලෝකයන් දෙක පියාගෙන ගත්තත් අපි කියන්නේ අපේ මිය ගියපු කෙනාට වුණත් අපි කියන්නේ තාමියා මගේ ලෝකේ ඉන්නවා කියලා. ඇයි අපි දන්නේ නැහැ මේක මේ මොහොතේ මම මේ නිර්මාණය කරගන්න පංච උපාදාන ස්කන්ධය කියන එක මම දන්නේ නැහැ. මෙන්න මේක දැනගත්තේ නැතුණාම තමයි බාහිර දේ වෙනස් වෙනකොට තමන් කැමති දේ නොතිබෙනකොට දුක හටගන්නේ තමයි. බාහිර රූපයක් තියේ කියලා හිතලා හිතුවට පස්සේ ඒකට සතුට වුණත් දුකයි, දුක් වුණත් දුකයි, උපේක්ෂාවෙන් කියන දුකයි. ඇයි අද අපි සතුටෙන් හිටියට ඕනම මොහොතකින් අපිට දුක එන්න පුළුවන්? ඇයි අද දරුවා කීකරුවෙ ඉන්න පුළුවන්? ජීවිත කාලෙම දරුවා කීකරුවෙ ඉන්නත් පුළුවන්, ජීවිත කාලෙම දරුවා සාර්ථක වෙන්නත් පුළුවන්. හැබැයි හැමදාම දරුවා තමයි ඉන්නේ. කාමල හරි දවසක දරුවා ඉදින්දෙම තමන් දැස් දෙක පියාගෙන යන්නේ. එදාට තමයි දුක. ඇයි තමන්ට බාහිර දරුවෙක් ඉන්නවා? බාහිර දරුවා නිර්මාණය කරගත්තේ බාහිරින් නෙවෙයි අභ්‍යන්තරින්. තමන් ඇසට පේන රූප, කනට ඇහෙන ශබ්ද මේ හැම දෙයක් තුලින්ම අපි යන්නේ රූපයකට අපි බැඳෙනවා. ලුණු රස ගත්තා, ලුණු කැටයකට අපි බැඳෙන්නේ. අපි හිතන් ඉන්නේ මේ ලුණු කැටින් රසයෙන්ද කියලා. සමහර අය ඉන්න පේන තුනේ දිවේ පිළිකා හැදලා දිවි ඔපරේෂන් කරපු අය ඉන්නවා, රසයක් දැනෙන්නේ නැහැ යාට. යාට ලුණු කොච්චර කැමද දැනෙන්නේවත් නැහැ. එන්නතනි මේ දේවල ස්වභාවය තමයි මේ ආයතන කියන ඒවා සකස් වෙන්නේ අපේ මනසේ ස්වභාවය තමයි. එතකොට අපි ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද මේ වගේ දේවල් වලට අපේ බාහිර ලෝකේ හොයාගෙන යාම තමයි දුක සත්‍ය කියලා කියන්නේ. අපි මේ මොහොතේ බාහිරින් ලෝකයේ දේකට ඇදේ කියලා ගත්තොතින් මේ වෙලාවේ උපේක්ෂාවේ හිටියට ඕන වෙලාවක අපි ඒකත් එක්ක ගැටෙන්න පුළුවන්. දැන් අපි දන්නවා අපේ හිතවත් ඥාතිවරයෙකුට වෙච්ච සිද්ධියක්. එක්තරා සහෝදරයෝ දෙන්නෙක් හිටියා. ඒ දෙන්න ජීවිත කාලෙම සමගි. හරිම සමගි හිටියා. කොහමද මල්ලි ලෙඩ වුණා, මල්ලිට හාට් ඇටැක් ඇදුවා. ඇදලා අන්තිම මොහොතේ වතුර ටිකක් දෙන්න කියන අයගෙන් එක්ක අයිය මට වතුර ටිකක් දෙන්න කියලා. අයියේ දී මල්ලිට තියෙන ආදරේට අඩතම වතුර ටිකක් ඇත්තා. කරට දාමු වතුර ටික පිනතන කියලා වුණා. කියලා වෙච්ච ගාම අයිය මට මොකද මේ කරේ කියලා එක පාර අයියත් එක්කම නාට්‍යයක් හදුවා නේ මම. පිනතනි ඒ මොහොතේ ඇති වෙච්ච ඒ සිද්ධියෙන් පිනතනි ඊට පස්සේ දෙන්නාම කාලයක් යනකම් දුක් විඳිනවා. ඒ අයියන් ඉතාම නිරෝගීව හිටිය කෙනෙක් ඊට පස්සේ අර පස්සේ දැනගත්තා ඒ මලිය නැති වෙලා අමනුෂ්‍ය රෝගෙට ගිහිල්ලා මේ අයියට හානි කරන මට්ටම අයියගේ සාර්ථකයක් හදන මට්ටමට පත් වුණා. එනොතින් අද අපි උපේක්ෂාවේ යමක හිටියද අපි හිතාගෙන ඉන්නවා මං සාර්ථකව තමනාගයක් නැහැ කියලා නේ. නමුත් එනොතින් බාහිර රෝගයක් තියෙනවා කියලා මේ අවිද්‍යාවෙන් ඇතුලේ නිර්මාණය කරගෙන ඉන්නකම් ඇතුලේ කොච්චර සංවරව හිටියද බාහිර ඕනම මොහොතක ඒ දේට අපි දැන් ගැලීමක් හෝ ගැටීමක් ඇති කරගන්න පුළුවන්. ඒක තමයි මේ ස්වභාවය, ඒක තමයි බලයට යන්නේ ස්වභාවය. එතකොට බාහිර දේට තියෙන ඇලීම හෝ ගැටීම දේට වෙන්වීමට කියන දුක දුක කියලා ඒ බාහිර දයන් ඇතැයි කියලා තමන්ට ඇතුළෙන් හමු වෙන නිර්මාණය කරගන්නා වූ අභ්‍යන්තර පංච උපාදාන ස්කන්ධ ලෝකයට කියනවා දුක්ඛ සත්‍ය කියලා. ලෝකයේ මිනිස්සු ඔක්කොම බාහිර දුකයි දකින්නේ, දුක සත්‍ය දකින්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළව තමයි මේ දුක සත්‍ය කියන එක කියලා දෙන්නේ. ලෝකේ හැමදෙනාම දකින්නේ මේ බාහිර ගෙවල් දොරවල් මේව තමයි දකින්නේ. ඔහු දකින්නේ මේව නිර්මාණය කළා කියන යට තියෙන දේ මොකද්ද කියලා දකින්නේ. මේ බාහිර ගියක් හැටියට මේ වෙලාවේ නිර්මාණය වන්නේ මේ තමන්ගේ ආයතන වලට සාපේක්ෂව සතර මහා භූත රූප එකතු වීම නිසා නේද මේකේ නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක බොහෝ දෙනා දන්නේ. තමන්ට දරුවෙක් කියන එක තමන්ගේ ඉදිරියට දරුවා නිර්මාණය වෙන්නේ දරුවා බාහිරින් ඉඳ නෙවෙයි. ඒ දරුවා කියන එක බාහිර නම් වන්නේ ඒ දරුවා විභාගයක් සමත් වෙනකොට සැප වෙනවනම් අල්ලපු ගෙදර කෙනාටත් විභාගයක් සමත් වෙනකොට සතුට වෙනවනේ. ඕලෙල වලට දැන් ඒ නමයන් ගත්තා මගේ පුතා. ඔබ සතුට වෙන විදිහටම අල්ලපු ගෙදර කෙනා සතුට වෙනවනේ. බාහිර පුතාගේ නම් සැප හෝ දුක එන්නේ. නමුත් එහෙම නැහැ. ඇතැමිට ඔබ සතුට වෙන ප්‍රමාණයටම ඇතැමිට කෙනෙක් දුක් වෙන්නත් පුළුවන් නේ. ඒ නමයක්ම ගත්තයි. එනතනින් ඔබට ඔබ නිර්මාණය කරගන්න ලෝකය තමයි ඔබට මේ විශ්ය වෙලා තියෙන එක. බාහිර තියෙන දෙයක් නෙවෙයි ඔබ ඇතුලේ නිර්මාණය කරන දේ. ඒක කියන්නේ බාහිර මුකුත් නැහැ කියලා නෙවෙයි කියන්නේ. පරදවා තේරුම් ගන්න එපා. බාහිර මුකුත්ම නැහැ කිව්වොත් ඒක අන්තයකට යන එක උච්ඡේද දෘෂ්ටියට යන බුදුහාමරේ දෘෂ්ටියට ගියේ නැහැ. බාහිර දෙයක් තියෙනවා. තියන්නේ ඒ මොහොතට තමන්ගේ ආයතන වලට සාපේක්ෂව තමන්ගේ මනස විසින් නිෂ්පාදනය කළ දෙන ආයතන වල සාපේක්ෂව නිර්මාණය වෙන ලෝකයකුයි තමන්ට තියෙන්නේ. තමන්ට ස්පර්ශ වෙන්න මේක බාහිර ලෝකයක් ඇතයි කියලා තමන්ගේ මනසින් ඇති කරගන්න නිෂ්පාදනය කරගන්නා වූ පංච උපාදාන ස්කන්ධයටයි නැත්තම් සංකිට්ඨේන පංච උපාදාන ඛණ්ඩා කියන එකටයි දුක සත්‍ය කියලා කියන්නේ. ඊළඟට කියනවා සමුදය සහ සමුදය සත්‍ය කියලා දෙයක්. දැන් මේ කියන හතරෙම වෙනස්කම් තියෙනවා ඈ. ඔබ ඊටාම කල්පනාවෙන් ඉන්න ඩෝන ඇතැමිට ජීවිත කාලෙම මේ කහාය අහන වෙන ලැබෙන්නේ නැහැ. එනසා දැන් දුක කියන එකක් කිව්වා දුක සත්‍ය කියලා කිව්වා. නැත්නම් සමුදය කියලා එකක් කියනවා සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා. සමුදය කියන්නේ මොකද්ද? දුකට හේතුව. දුකට හේතුව කියලා ලෝකයේ සාමාන්‍ය කෙනා කියන්නේ තෘෂ්ණාව. මොන තෘෂ්ණාවද සාමාන්‍ය ලෝකයා කියන්නේ? බාහිර දෙයක තියෙන ආසාවයි දුකට හේතුව කියලා කියන්නේ. සමුදය කියලා කියන්නේ. බාහිර දරුවන්ට, ඥාතීන්ට මේ දේවල් තියෙන ආසාව තමයි සමුදය කියලා බොහෝ දෙනෙක් කියන්නේ. ඒක සමුදය තමයි. හැබැයි ඒක සමුදය සත්‍ය නෙවෙයි. අපිට හිතෙන තමන් දරුවට ආසයි, ගෙදරට ආසයි කියලා නේ. එතකොට බාහිර දෙයක තියෙන ආශාව නම් සමුදේ සත්‍ය නිවන් දකින්න හරියලේ. ඇයි? තමන්ට තියෙන දේවල් ටික ඔක්කොම දන් දෙනවා කාටත් දෙන්න කියලා. තමනුත් ගිහිල්ලා සත්තු වන්දර ගිහිල්ලා සිංහය කියන කූඩුවකට පනින්න. ඔන්න මගේ ශරීරයක් දන් දුන්නා කියලා. එක දවසෙ නිවන් දකින්න. බඩු භාණ්ඩ වල තියෙන ආශාව නම් සමුදේ සත්‍ය ඉක්මනටම නිවන් දකින්න පුළුවන්. කල්ප ගණන් පෙරම් පුරන්න ඕනේ නැහැ. හිත වඩන්න ඕනේ නැහැ. තියෙන දේවල් ටික ඔක්කොම එක දවසකින් දුන්න කට්ටිය. හරි ලේසි නෙමෙයි. අම්බ ගන්න තරම් කාලයක් යන්න දෙන්නේ. ඒක දවසකින් ගෙදර ඉස්සරහ බෝඩ් එකක් ගන්න නම් මගේ ගෙදර ටික ඔක්කොම දෙනු ලැබෙයි කියලා. කියලා එදාම යන ත්‍රිවිධ එකක් හයර් කරන් දෙයවල සද්දවත්තට තමනුත් පරිින්න සිංහය කියන කෝඩුවට. එතකොට නිවන් දැක්කද? ආසාව දුරු කිරීමෙන් නම් බාහිර දේවල් වලට ආසාව දුරු කිරීමෙන් නම් නිවන් දකින්න පුළුවන්, දුක නිරුද්ධ කරන්න පුළුවන්, එහෙම කරන්න පුළුවන්. නමුත් අපි නැවත උපදිනවා. ඒක දුක්ඛ සමුදය නෙවෙයි, සමුදය සත්‍ය නෙවෙයි. ඒක සමුදය. බාහිර තියෙන දෙයක තියෙන ආසාව සමුදය. සමුදය සත්‍ය මොකක්ද? සමුදය සත්‍ය කියන්නේ තමන්ගේ අභ්‍යන්තරයට තියෙන ආසාව. තමන් ජීවත් කරවන්නේ මේකට කියන නන්දි රාගය කියලා. තමන් කියලා අභ්‍යන්තර කෙනෙක් ඉන්නවා මේ දේ මේ කෙනා ජීවත් කරවන්න කියන ආසාව. අපි කියනවා අපි දරුවට හරි ආදරේ කියලා නේ. දරුවට කියනවා ලෙඩ වෙන්න එපා කියලා නේ. ඇයි ලෙඩ වෙන්න එපා කියලා කියන්නේ? ලෙඩ වුණොත් මට ඉස්පිරිතාලේ ගන්න රක්ෂාව දෙනවා, මට දුකක් දෙන්න එපා කියලා මේ කියන්නේ. කියන දරුවට මම ඔයා ආදරේ කියලා තමයි කියන්නේ. නමුත් වෙනසනේ ඇතුලේ මේ තමන් ජීවත් කරවන්න තමයි මේ බාහිරට මේ ආසා කරන්නේ. ඒතර මේ දේ ජීවත් කරවන්න අද අපි දෙයකට ආසා නැහැ කිව්වත් ඕනම වෙලාවක අපි මේක ජීවත් කෙරීමේදී අපි ආසා කරනවා. දැන් අපි කිව්ව තමන්ගේ ගෙදර වත්තේ තියෙනවා දිනාගියපු කොටයක් තියෙනවා කියන ගෙදර වත්තේ ලෑලි කැලලක් තියෙනවා, මැස්සොත් වහන නැත්නම් වේයොත් ආල තියෙනවා. ඔය ලී පොඩේට ඔබ ආසද? ඔබ කැමතිද? ආසද ඔබට? බැරි වෙලාවත් ඔබ ගඳක ගහගෙන යනකොට නම අතර තියෙන මේ ලීකොට එනවා. මොකද වෙන්නේ? අන් දෙකෙම බදා ගන්නනේ. ඒ බදා ගන්න ලීකොටේ තියෙන ආසාවද? ලීකොටේ තියෙන ආසාව නින්ද නෙමෙයි. ඒ ඔබ බදා ගන්නේ ඔබේ අභ්‍යන්තරේ තියෙන ආසාව නිසා. ලෝකේ මිනිස්සු බාහිර තියෙන ආසාව තමයි ආසාව විදිහට දකින්න සත්‍ය විදිහට. නමුත් බුදුදහමෙන් කියන්නේ බාහිරට අපි ආසා කියලා කරුණා කියලා පෙන්වුවට ඇත්තටම තියෙන්නේ මේ තමන්ගේ අභ්‍යන්තරයට මේ ආසාව තියෙනවා. මෙන්න මේ තමන්ගේ අභ්‍යන්තරයට තියෙන ආසාව නිසා ඕනම වෙලාවක බාහිර දෙයක් සොයාගෙන තමයි යන්න පුළුවන්. අභ්‍යන්තරයට තියෙන ආසාව නැති කරොත්ින් බාහිර දේවල් එකින් එකට තියෙන ආසාව නැති කරන්න ඕනේ. ඒ නිසා බුදුදහමෙන් කියන්නේ මේ සමුදේ විතරක් තේරුම් අරගෙන බෑ, සමුදේ සත්‍ය තේරුම් ගන්නට ඕන. සමුදේ සත්‍ය කියන්නේ දුකට හේතුව, දුකට හේතුව තෘෂ්ණාව. මොකක්ද ඒ තෘෂ්ණාව? තමන්ගේ අභ්‍යන්තරයට තියෙන ආසාව. ඒ ආසාව දුරු කරන්නේ කොහොමද? ඒ ආසාව දුරු කරන්නේ තෘෂ්ණාව දුරු කිරීමෙන් බෑ කරන්නේ. ඒක දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ දර්ශනයකින්. මේක ඇතිවීමේ නැතිවීමේ ස්වභාවය ප්‍රඥාවෙන් සම්මාදිටින් දැකෝදී. කොහොමද එහෙනම් මේක හටගන්නේ? මේක හටගන්නේ ඇසට රූපයක් පේනකොටම. ඒ රූපය හරහා තමන්ගේ ඇති වෙන මේ ස්කන්ධ පංචකය නිත්‍ය සැප ආත්ම කියන වශයෙන් හට ගැනීම නිසායි, ඒ ආකල්පේ නිසායි මේ තමන්ට දුක හටගන්නේ කියලා මේක දැක්ක ගමන්ම මේකට ආශා කිරීමට දෙයක් ඉතුරු වෙන්නේ. මේ ඇසට පේන රූපය මේ මොහොතේ හටගෙන මේ මොහොතේ මගේ ආයතන වල සාපේක්ෂව හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා මම දැක්කොතින් මට මේකට ආසාවෙන් ගන්න දෙයක් නෑ. යම් කිසි රූපයක් දකිනකොටම ඒ රූපය දැකීමෙන් වර්ණ රූපය ඇති වෙලා මනසින් තේරුම් ගත්තේ කියලා තේරුම් ගත්තොත් එයා බාහිර රූපය ආස්වාදේ ලබන්න කියලා බාහිරට යන්නේ නෑ. බාහිර අපිට මෑත ලස්සන කන්දක් තියෙයි කියලා. දැන් සිරිය පාට ගිහින් එහෙම එනකොට පල්ලෙයා කඳු හරිය ලස්සන නේ උඩට. එක එක පාට ගස් තියෙනවා, මල් තියෙනවා. අපි ලස්සන කන්ද මං අල්ලන්න ඕන කියලා අනිත් පැත්තේ කන්ද දෙලුවොත් මොකද අහුවෙන්නේ? ඒ ඇඩ වෙන ලස්සන අහුවෙනවද? කටු වැණියනි, ගල්වල වැඩි වැඩි ගල් වැණියනි තමයි යන්නේ. ලස්සන බෙරයක හඬයක් එනවා. අනේ මේ ලස්සන හඬක් මේක තියෙන මම මේ බෙරේ කියලා ඉඳින්න ඕන කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඉඳෙන්නේ මොකද්ද? මෙන්නේ අර අරගගේ හැම තමයි දඟහන්නේ. පින්නතුනි අපි මේ විදිහට අපි මේ බාහිර ලෝකෙට යන්නේ, බාහිර ලෝකෙට ඇලෙන්නේ මේ කියන්නේ යන්න දෙන්නේ නැති. මෙන්න මේක හරියට අපි දැක්කොත් අපි ඒ වෙලෙම අපි උපේක්ෂාවට පත් වෙනවා. එකක් දෙක ඇලෙන්නේ යන්නේ නැහැ, ගැටෙන්නේ යන්නේ නැහැ. දෙකම අන්ත ඔ ප්‍රඥාව තුලින් ඉගෙන උපේක්ෂාටපත් වෙනවා. ඔහු දකිනවා ඔහුගේ දුක නිදහස් වෙන නම් මෙන්න මේ දර්ශනය ඇති කරගන්න ඕනම කියලා දකිනවා. ඔහුට තේරෙනවා මේ දර්ශනේ නැතුව මොකද මොකද වෙන්නේ? මේ දර්ශනේ නැතුව බාහිර පුද්ගලයේ කැනැත්තෙක් ඉන්නවා, දරුවෙක් ඥාතින් ඉන්නවා කියලා බාහිර පනමගෙන හිටියොත් මොකද වෙන්නේ? ගෙදරක් බාහිර තියෙනවා, දරුව බාහිර ඉන්නවා, වාහනේ තියෙනවා, මගේ අම්මා ඉන්නවා කියලා මේ ටික පනවගෙන හිටියොත් මොකද වෙන්නේ? මහා කඳුළු ගොඩක් පේන දින උදේ හවස කෑම ගන්නේ මොකටද? අර ටික වෙන් වෙනකොට ලෙඩ වෙනකොට අඳන්න මේ කඳුළු ටික එකතු කරගෙන ඉන්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධා මාත්‍රයක් හරි හටගත්තොත් වෙනදෙනි ඔහු ඉක්මනට මොකද කරන්නේ? ඉක්මනටම කරන්නේ මෙන්න මේ තමන්ගේ නන්දිරාගය අභ්‍යන්තරයේ තියෙන ආශාව දුරු වෙන විදිහේ දර්ශනයක් ඇති කරගන්න ස්කන්ධ පංචකයේ සමුදේ වේ උපරිම දකින්න උත්සාහ කරනවා. අන්නේ උපරිම උත්සාහය ගන්නකොට උට මාර්ග සත්‍යයක් මුණගැහෙනවා. මාර්ගයයි මාර්ග සත්‍යයයි කියලා දෙකක් තියෙනවා. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු මාර්ග සත්‍ය විදිහට දකින්නේ බාහිර දේවල් ලස්සනට තියාගන්න ඕන, පිළිවෙලට හදන්න ඕන, අතුපතු ගන්න ඕන, එහෙම කියලා තමයි ලෝකයේ යන්නේ. ගහක් තිබුණත් එක ලස්සනට කපන්න ඕන, මේ හැඩයට කපන්න ඕන, එහෙම කියලා බාහිර වෙනස් කරන යන ලෝකේ. රූපේ වුණත් එන්නේ නම් රූපේ වෙනස් කර කර යන එකට වඩා ආදලස්සන කරගන්න බලනෝනේ. අලකන සම්පූර්ණ අංගීර පස්සේ ඉතින් හැම ගලවන්න යනවා ලස්සන කරගන්න ඊට පස්සේ. දේවල් ගාන අන්තිමට කොණ්ඩෙට ගන්නෑ අන්තිමට හැමක් නැති වෙනවා අන්තිමට ලස්සන කරන්න කියන ඇට කඩු දෙක විතර ඉතුරු වෙනවා. එන්නතනි අපේ නිර්ණම යන්නේ මේ බාහිර වෙනස් කළ ලෝකයේ මානසික පිනවන්නේ. මෙන්න මේ යන දෝන වේගය අපි අනුබල වෙනතනි ආභ්‍යන්තරයේ සමුදේයයන් දකිනවා. බාහිර ලෝකයේ මාර්ගයේ විදියට බාහිර ලෝකයේ මිනිස්සු පිටස්තර ලෝකයේ වෙනස් කරමින් දුක නිදහස් වෙන ලෝකයේ අපි කරන්නේ මොකද්ද? අපි ආභ්‍යන්තරයේ සමාධිය දර්ශනා දෙනු කර. සමාධියේ යුක්තව ඇති ආම් දුරට මේ විචිලලා තියෙන සිත සතර සතිපට්ඨානය තුල ඉන්නවා. එනතර මෙතන තමයි වටිනාම දේ පිළිතුරු සතිපට්ඨානය ගැන ඇහුවා. සතිපට්ඨානයත් ඊටාම නොනේ තේරුම් ගන්නට ඕන. සතිපට්ඨානය කියන එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනාව කියන එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාම් කියන එකක් තියෙනවා. සතිපට්ඨානය කියලා කියන්නේ මෙන්න මේ දර්ශනයත් එක්ක උඹ ජීවත් වෙන පරිසරයක් අවශ්‍යයි. ජීවත් වෙලා ඉන්න ෆීල්ඩ් එක ක්ෂේත්‍රයක් අවශ්‍යයි. මේ දර්ශනයෙන් ඉන්න කෙනාට ආරක්ෂිත සුරක්ෂිත ප්‍රදේශය තමයි භූමිය තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. මොකන්ද සතර සතිපට්ඨානය කියලා කියන්නේ? තමන්ගේ කය ගැන වර්තමානයේ උපරිම සිහියෙන් ඉන්න. දැන් අපි නිතරම හිතන්නේ අතීතයේ වර්තමානයේනේ. අතීතයේ වර්තමානයේ හිතන එක ටිකක් අඩු කළා. අතීත අනාගතයේ හිතන එක අඩු කළා. වර්තමානයේ හිත තියෙනවා දැන් මගේ කයට දැන් මගේ හිතට මොකද වෙන්නේ කියලා. කය බලන්නේ කොහොමද? ආනාපානසතියේ හුස්ම ගැනීම පිට කිරීම ගැන හොඳට වර්තමානයේ සිහිය තියාගෙන ඉන්න. ඊළඟට තමන් යන ඉරියව්ව ගැන සතර ඉරියව්ව ඇවිදීම සිටගෙන සිටීම ඉඳගෙන සිටීම සැතපීම කියන මේ සතර ඉරියව්ව ගැන වර්තමානයේ උපරිම තමන් සිහියෙන් ඉන්න. ඊළඟට තමන් කරන හැම දෙයක්ම සති සම්බජන්නේ කරනවා සම්බජන්නේ පම්බේදී. උදේ ආවදීත් මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන කම හැම දෙයක්ම වර්තමාන මොහොත තුල ඉඳගෙන කරනවා. ඒ අතර ශරීරයේ සකස් වෙච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප වලින් මේක හැදිලා තියෙන්නේ. මේක ආත්ම දෙයක් නෙවෙයි කියලා තවදුරටත් තමන් බලනවා මේක. ඊට පස්සේ කෙස්ලොම් මාදී දෙතිස් කුණතේ ගැන තමන්ගේ ශරීරයෙන් බලන අනිත් ශරීරයත් මේ වගේ දෙයක් නේද කියලා බලනවා. ඊට පස්සේ මරණයෙන් පස්සේ මේ ශරීරයට වෙන උද්දමාදක මිනීල කාදී මේ ශරීරයෙන් ටිකෙන් ටික දුර්වර්ණ වෙලා යන හැටි තමන් හොඳට නොනින් දකිනවා. භෞතික රූපයේ ස්වභාවය බලන එක සතිපට්ඨානය සතිපට්ඨාන භාවනාව කියන එකක් තියෙනවා. මේ ඇතිවන දේවල් වර්තමානයේ පෙර නොතිබී හටගෙන නිරුදන ආකාරය සමුදය ධම්මානුපස්සී විහෙරති පය ධම්මානුපස්සී විහෙරති කියලා දකිනවා. මේ ශරීරයේ ඇසුරු කළ තියෙන මේ හැමදේම හැම මොහොතකම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුදන. දැන් අපිට හිතෙන්නේ එකම තිබිච්ච දේ වෙනස් වෙමින් යනවා කියලා නේද? නමුත් වෙනතන හිම නෙවෙයි සම්පූර්ණම අලුත් දෙයක් හැම මොහොතම නිෂ්පාදනය වෙනවා. උදාහරණයක් ගත්තොත් දැන් මෙතන ඉරිදි බලයක් අභිඥාවකින් මෙතනින් කෙනෙක් නිරුද්ධ වුණොත් මෙතන පොළවෙන් කිමිදෙලා තව තැනකින් පෙනී සිටියොත් පෙනී සිටින කොහොමද? අපිට හිතෙන්නේ මේ ශරීරෙමයි කියලා නේ. මේ ටික මෙතනම අත්හරින සෝණ විදියට අතනින් අලුත් එකක් ආය නිර්මාණය වෙනවා. මේක නෙවෙයි එතන යන්නේ. අපිට හිතෙන්නේ මේ ගැටින් අර බටන් ඔබකින් ගන්නවා කියන ඉස්සෙල්ලා ඇදලා ගත්ත කියලා නේ. එහෙම නෙවෙයි නේද? මේක මෙතනම නිරුද්ධ වෙනවා. ඊළඟ මොහොතේ කර්ම ශක්තියත් එක්කම ඊළඟ හේතුඵල ධර්ම අනුවලක නිෂ්පාදනය කරනවා. තිනත් මේ භෞතික ශරීරයත් හැම මොහොතේම මනස කනුව හටගනිමින් නිරුද්ධ වෙමින් තියෙනවා. මෙන්න මේක දකිනකොට තිනත් නිරූපය ගැන තියෙන අසාව අඩු වෙනවා. ඔය කය ගැන විතරක් නෙවෙයි ඊට පස්සේ වේදනා ගැන බලනවා. ඇස් කන මනසින් ඉන්ද්‍රිය ආශ්‍රයෙන් ඇතිවන සැප දුක් ආදී වේදනා හැම මොහොතෙම හට ගන්නව නිරුද්ධ වෙනවා. ඒ ස්පර්ශයේ පිට සැපයක් දුකක් හදන දෙයක් නෙවෙයි. අපිට හිතන්නේ ස්පර්ශය ඉරියව් වෙනස් කිරීම අපිට සතුටක් සැනසීමක් කියලා හිතෙන්නේ. දැන් මේ මිනිතුන් ගෙදර ඉඳලා උදේ ආවිදලා වාඩි වෙච්ච ගමන් හිතෙන්නේ අනේ හරියට සැනසීමේ කියලා නේ. දැන් වාඩි වෙලා දැන් ටිකක් වෙලා ගියානේ දැන් මොකද හිතෙන්නේ? දැන් හිතෙන නැගිට්ටොත් හරියම සානිතේ කියලා නේ. ඊට පස්සේ නැගිටිනවනේ. නැගිටින ටික වෙලා පිටියම කොහොමද? ඊට පස්සේ හිතෙන්නේ වාඩි වුණාට පස්සේ සැනසීම. ආයි වාඩි වෙලා ඉන්නවා ආයි නැගිටට පස්සේ. තේන තුනේ හැම ඉරියව්වකම ආරම්භය අපිට හිතෙන්නේ සතුටේ කියලා නේ. සැපේ කියලා නේ. ඇත්තම පිනතුන මොකද වෙන්නේ මේ හැම ඉරියව්වකම ආරම්භය කියන්නේ දුකේ ආරම්භය. ඒ නිසා ඇත්තටම අපි මේ ලෝකේ ඉරියව් වෙනස් කරලා විතරයි ජීවිත කාර්යම කරන්නේ. එක පැත්තක් බලාගෙන ඉන්නකොට ඒ පාරමිතිය පස්ස අනිත් පැත්ත බලන්න. එතන ඉඳන්ම ඊටාම ස්වභාවයක 15 මට්ටමේදී ඉඳන් අපි කරන්නේ මේ ආස්වාදයෙන් පාවගෙන යන ලෝකයක් තියෙනවා. මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි මෙතුණු ආස්වාදයෙන් මිදෙලා උපේක්ෂාවට පත් වෙන්නේ. අපි මේ වේගයෙන් සැපේ හොයාගෙන යන ගමන ඇත්තටම කියනොතන අපි සැපේ විඳිනව නෙවෙයි සැපේ හොයාගෙන යනවා. අපි කවුරුත් සැප විඳපු කෙනෙක් නෙවෙයි. බලන්න පොඩි කාලේ ගෙදර සෙල්ලංකර කර ඉන්නවම අම්මල කිව්වා පුතේ ඔහොම ඉඳින හරියන්නේ ඉස්කෝලේ යනවා සැප විඳින්න කියලා. පස්සේ ඉස්කෝලේ දැම්මනේ. පස්සේ පොඩ පොඩ ඉගෙනගෙන ඔක්කොම ඉගෙන ගත්තනේ. ඊට පස්සේ ගිහ රස්සාව ගත්තට පස්සේ සැනසීම තියෙනවා කියලා. පස්සේ ඔහොම ආපු ගමනේ සල්ලි ටිකක් හම්බ කරගත්තට පස්සේ අපිට හිතෙනවා සල්ලි දිනකොට සැපේ කියලා නේ. ඇත්තම සල්ලිද සැපේ. ඊට පස්සේ කෙනෙක් කියනවා එකෙන් බඩු මුට්ටු ගන්න ඕන කියලා. කෑම ගන්න ඕන, ගෙයක් ගන්න ඕන, වාහනයක් ගන්න ඕන. ඊට පස්සේ වියදම් කරන එක සැපයක්ද? මහන්සියෙන් හම්බ ගන්න එක වියදම් කරන එක සැපයක්ද? ඒක පිළිතුරු සැපයක් නෙවෙයි ඒක දුකක්. මේ වගේ හැම දෙයක්ම පිළිතුරුනේ අපි දරුව හැදුවා මේ හැම දෙයකින් අපි නිතරම හිතන්නේ මේ දේ ටික තල්ලි වුණාට පස්සේ ඊළඟ පියවරෙන් සැපය තියෙනවා කියන එක. දැන් ආපු ගමනේ දරුවොත් හැදුවා දැන් ඉවර නැහැ ඊට පස්සේ බලන්න දැන් දරුවන්ගේ දරුවෝ ටිකක් හදන්න තමයි ඊළඟට දැන් බලාපොරොත්තු. ඒ දරුවෝ ඊට පස්සේ ඉස්කෝලේ යවන්න ශිෂ්‍යත් මං කියවන්න. එන්නතනේ මේ ආපු ගමනේ තමන් ඇත්තෙම මේ සැප හොයාගෙන යන ගමනක් නිසා සැප විඳින ගමනක් නෙවෙයි. ඒ නිසා සැපේ ඇත්තම තියෙන්නේ පිනතනේ මේ වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ මේ සතර සතිපට්ඨාන කුලින්න පුළුවන් නම් අන්න එයා තමයි නියම සැපෙත් තත්ත්වේ. තුන අපි කිව්වා වේදනාන් පස්සනාව ගැන. වේදනාව සැප දුක් ආදී වේදනා මේ තියෙන මේවා හටගෙන එතනම නිරුද්ධ වෙන ආකාරය නොනින් දකින්න. ඒක ඇලෙන්නේ නැහැ. ඊට පස්සේ චිත්තේ චිත්තානුපස්සේ වේද පිහිතේ ගැන සරාග සදෝස සමෝහ වේදරාග වේද දෝස වේද මෝහ සමාහිත අසමාහිත මහාගත අමහාගත ආදී ඒ හිතේ තියෙන එක එක ස්වභාවයෙන් ඒ ඒ මොහොතේ හිතේ ස්වභාවය ගැන තේරුම් ගන්න හොඳට සිහින් ඉන්නවා. ඒක සතිපට්ඨානය. ඒ හිත ගැන සමුදය ධම්මානුපස්සේ වේද සිවය ධම්මානුපස්සේ වේද කියපු විදිහට ඒ හිතත් වෙන නොතිබේ හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක දැක්කා. ඊළඟට ධම්මානුපස්සනා විදිහට ධම්මානුපස්සනාවේ කුසල අකුසල දෙක ගැනම සිතිවිලි ගැන දැන් සිහියෙන් ඉන්නෝ. පංච නීවරණ ගැන, ස්කන්ධ ගැන, ධාතු ගැන, නාම රූප ගැන, ආයතන ගැන මේ හැම දෙයක්ම සිතිවිලි විදිහට ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ආකාරය නෝනින් දැක්කා. ඒ දැකීමේ ප්‍රතිඵල විදියට පිනතුන ඔබට තේරෙන්නේ මොකක්ද අන්තිමට? ඇතෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුණත්, නාසයෙන් ගඳ සුවඳක් වින්දත්, දිවෙන් රසයක් ලැබුණත්, කයින් පහසක් ලැබුණත්, හිතට අරමුණක් ආවත්, ඒ හැම මොහොතෙම මොකද උනේ? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය පෙරණොති වී හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අන්තිමට තේරෙන මෙන්න මේ දර්ශනය තුළ මේක නැත්නම්. ඒකේ ආරම්භක පියවර තමයි මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය ආදී භාවනා කමඨහනකින් වර්තමානිය තුළ හිත තැම්පත් කරගන්නවා. ඒ හිත තැම්පත් කරගන්නකොට බාහිර රූප ශබ්ද ආදී හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. බොහෝ හිත පැත්තේ යදෙනවා. ඊට පස්සේ අභ්‍යන්තරේ යදෙනවා. බාහිර රූප ශබ්ද ආදී වෙනස් කර උට බල දැනක් කරන්න බෑ. සමතෙන් කරන්නේ මෙන්න මේ විදිහට සමතෙන් හිත තැම්පත් කර ගන්නවා කියලා කියන්නේ බාහිර රූප වලින්වත් ශබ්ද වලින්වත් ගන්ධ වලින්වත් රස වලින්වත් ස්පර්ශ වලින්වත් එයාට දුක දෙන්න බැහැ. මේකට කියනවා කාම භූමී ඉක්මවල යනවා කියලා. මේ කාම භූමී ඉක්මවල යනවා කියන්නේ යාට මහා දුක් එක කිනේ දහස් වෙනවා. මේ කාම භූමී ඉක්මවල යනකොටම තමන්ට මිනිස්යාට මේ ලෝකේ ඊර්ෂ්‍යා කරන කෙනෙක් ඉන්නවා. කවුද ඊර්ෂ්‍යා කරන්නේ? ඒ තමයි මාය. මාරයේ ෆීල්ඩ් එක සෙන්සේ මායා. යම් කිසි කෙනෙකුට සමතය තුළින් ප්‍රථම ඥානය ලැබෙනවා කියලා කියන්නේ මාරයේ ඇතට වැළැගැසීමක් කියලා කියනවා. ලෝකයන් කිසිම කෙනෙක් පිළිබඳ ඊර්ෂ්‍යා කරන ගන්නේවත් නැහැ. සාමාන්‍ය මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කෙනෙක් වාහනයක් ගත්තාම, ගේ ලස්සනට හදාගත්තොත්, ලොකු තාප්පයක් දාගත්තොත්, දරුවෙක් සුභාගයක් පාස් වුණොත්, කොහොමද නැටි ඊර්ෂ්‍යා කරන්නේ? ඕවට පින්නතනි ධර්මය දන්නගෙන කවදා ඊර්ෂ්‍යා කරන්නේ? ඊර්ෂ්‍යා කරන්නේ මෙන්න මේ කාම ලෝකේ මහා දුක්ඛයෙන් නික්මලා රූපාවචර තලයට හිත උඩට ඉහළ තලයට තියෙනා දෙකම තමයි නියම කෙනා ඊර්ෂ්‍යා කරන්නේ. පින්නතනි බුදුදහම කියල කියන්නේ මේ පංච විඥාණයෙන් විතරක් නෙවෙයි මනෝ විඥාණයෙන් නිදහස් කරලා ප්‍රඥා පැත්තට හිත තියලා කලින්ම මානසික විනාශය. සාමාන්‍ය සමතේ දිනු කරගෙන බාහිර ලෝකයේ යැපෙන්නේ නැතුව මනස නිත්‍යයි කියලා මනස ගන්නවා. බුද්ධ ශාම්යන් විදිහට අපි ප්‍රඥා පැතර හිත තියලා මනස සහ ධර්මාලම්බන වල අනිත්‍යතාවයත් මොනින් දකිනවා. ජීවිතය කියන්නේම හැම මොහොතෙම ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙනවා. අපි ඇසින් රූපයක් දැක්කා කියන්නේ, කනෙන් ශබ්දයක් ඇහුවා, මේ ආකාරයෙන් මොන ඉන්ද්‍රියෙන් මොනවා ගත්ත කියලා කියන්නේ අන්තිමට ඇත්තෙම මනින්ද්‍රියෙන් අරමුණ ගන්න එකයි. දැන් අරකට ඉඳහස් කරයි කියන එක දැන් මනසින් හිතාගෙන ඉන්න දෙයක් නෙමෙයි. ඒක හිතනකොට මේ අනිත්‍යතාවය අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඒ මත අපි යන්නේ මනින්ද්‍රියෙත් අපි අනිත්‍යතාවය දකින. ඒ දකින්නත් එකම තියෙනුනේ බාහිර කිසිදු දෙයකටවත් මනසකවත් අපි ඒ කිසිදු දෙයකින් අපිට දුකක් ඇති වෙන්නේ. අපි හැම මොහොතෙම දකින්නේ හට ගැනීම නිරුද්ධ වීම විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතාම වැදගත් උපදේශයක් මහණෙනි මම කෘතඥ පුද්ගලයාට සේක වෙන්න, සේක පුද්ගලයාට අසේක වෙන්න, අසේක පුද්ගලයා නැත්නම් රහතන් වහන්සේ පිළිනමන් පානතේ සුවදායිව වාසය කරගත් මා දේශනා කරන්නේ එකම ප්‍රතිපදාවයි. මොකද ඒ ප්‍රතිපදාව සතිපට්ඨානය තුළින්දගෙන මෙන්න මේ ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ හැම මොහොතෙම එකට හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේ සමුදේ වැය දෙක විතරයි බලන්න තියෙන්නේ හැම ස්තරයකම ඉන්න අයලෙක. ඒ නිසා අපි බලන්න ඕන පිළිතුරු හිත සමාධිමත් කරගෙන හැකිතා දුරට මෙන්න මේ අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරගන්න. එහෙම ප්‍රත්‍යක්ෂ කරන නම් විතරන ප්‍රමාණයට අපි දුක නිදහස් වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ කරන ප්‍රමාණයට අපේ සක්කාය දිට්ඨිය දුරු වෙනවා. අපි බොහෝ විට බලන්නේ සෝවාන් වෙන නේද? පිළිතුරු සෝවාන් වෙන නෙවෙයි අපි උත්සාහ කරන්න ඕන. අපි උත්සාහ කරන මොකටද? අපි උත්සාහ කරනවා සක්කාය දිට්ඨිය දුරු කරගන්න. බොහෝ දෙනෙක් සෝවාන් වෙන්න උත්සාහ කරනවා. සෝවාන් වෙලා බලනකොට එයාගෙන තාම සක්කාය දිට්ඨිය තියෙනවා. සෝවාන් වෙලා සක්කාය දිට්ඨිය දුරු කරනව නෙවෙයි, සෝවාන් වෙච්ච කෙනාට මම සෝවාන් වෙනවා කියලා පණවන දෙයක් ඉතුරු වෙනව නෙවෙයි, සක්කාය දිට්ඨිය දුරු කරපු බුද්ධයාට ලෝකෙහි මිනිස්සු කියන නම තමයි සෝවාන් කියන්නේ. මම කියනවා නම් මම සෝවන් කියලා, ඒකෙම කියන්නේ මම සෝවන් නෑ කියන එක. සක්කාය දිට්ඨිය දුරු කරපු පුද්ගලයාට ලෝකයේ මිනිසු කියන නම තමයි සෝතාපන්න කියන. අවිද්‍යාව බවරාගය සම්පූර්ණයෙන්ම දුරු කරපු කෙනාට ලෝකය කියනවා, ලෝකය කියන නම තමයි රහතන් වහන්සේ කියන එක. නමුත් රහතන් වහන්සේට තමයි රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය වෙලා නැහැ. මාර්ගඵල මාර්ගඵල උත්තමයෝ මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්නේ. ඒක ලෝකයන් හමුවේ කියලා තියෙන්නේ ඉතාම නුවණින් ධර්මය දන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ආකාරයට කියලා තියෙනවා. ඒ නිසා කියනවා අපි බලන්න ඕන සෝවාන් වෙන නෙවෙයි අපි උත්සාහ කරන දුකෙන් නිදහස් වෙන්න. අපි උත්සාහ කරන ඕන සංකල්පික දුරු කරන්න. සෝවාන් වෙන්න ගියොත් අන්තිමට සංකල්පික දුරු කරන්න බැහැ. ඇයි ඔබට පුද්ගලයෙක් මැරිලා තියෙන ලෝකේ පුද්ගල සංඥා තුල නැසගෙන ඉන්නේ. එන්නේ නම් තමයි දෙකේ බැරි වෙනවා මිස සංකල්පිකය අඩු වෙන්නේ. සංකල්පිකය අඩු වෙන නම් මෙන්න මේ දුක දුක සත්‍යයක් තේරුම් ගන්න. සමුදය සමුදය සත්‍ය, නිරෝධය නිරෝධ සත්‍ය, මාර්ගය මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය පුළුවන් තරම් ඊට අදාළ ධර්ම දේශනා තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ මේ සද්ධර්මයේ සාන්දෘෂ්ටික ධර්මයක් නේද? මේ ධර්ම හරියට තේරුම් අරගෙන පිළිපැද්දොත් මේ මොහොතේම අපට දුක නිදහස් වෙන පුළුවන්. මොනවාගේ දුකද? මොනවාගේ දුක කියන අපට නිදහස් වෙන කියලා කියන්නේ? පින්නතුනේ තමන්ගේ ඊටාම ආදරය කරන තමගේ ජීවිතේ නිතරම ප්‍රියමනාප පස් දෙනා ඉස්සරහට ගෙනල්ලා නොකරපු වැඩකට කෙනෙක්. ඒ තමන් ඉස්සරහා පිටදීම කෑලි කෑලි වලට නැගුවොත් ඔබේ හිතේ ඇතිවන දුක මොකද්ද? කියන්න පුළුවන් නේද? ඔබට හිතේ ඊට වඩා හොඳ ඊට කලින් මගේ ඇස් දෙක අන්න කරාම දෙන්න. එන්නතේ මෙන්න මේ තරම් දුක දිනොත් නිදහස් වෙන ධමයක් නේද? සාරල දුක කි නිදහස් කරන එක නෙවෙයි. බන්දුල මල්ලිකාව කියලා කියන්නේ මේ වගේ දුක කි නිදහස් වෙන එක. බන්දුල මල්ලිකාවට ඉතාම දක්ෂ ප්‍රියමනාප ඉතාම ස්වරූපී පුතරුවන් 32 දෙනෙක් හිටියා. ඉතාම දක්ෂ යුද ශිල්පියෙක් හිටියා. බන්දුල සේනාධිපතිය. මේ 33 දෙනා එකම දවස ඉඳින්නතුනේ ජීවිත ආශ්‍රයපත් වුණා. ඒ සිද්ධිය හරහා නැතට කිසිදු කඳුරක් ඇතිවන විදිහට අය හොඳට ධර්මයේ තුල සත්‍යවත්ථයන් තෝරගනියි. ඊටාම අභිමානී ඊටාම ඉතල පෞරුෂයෙන් දුකෙන් නිදහස් මේ සිද්ධියට මුහුණ දුන්නා. ඒ නිසා මෙවැනි කලයකට මේ දර්ශනය තියෙනවා. නිකන් සාමාන්‍ය සරල දෙයකට නෙවෙයි බුදුදහම කියන්නේ. බුදුදහම ඊටාම සරල දෙයක් සඳහා යොදා ගන්න එපා පින්නතුනි. සාමාන්‍ය හැට දරියකට ආශිර්වාද කරන බෝධි පූජා තියාගන්න එක කමන්නේ. නමුත් ධර්මයේ කියන එක අපි පන්සල ගියෝ තියෙන අපිට දරුවට විභාගය පාස් වෙන හම්බෙයි. රැකියාව ගන්න හම්බෙයි. දෙදේ සනීප කරන්න හම්බෙයි කියලා. ඒ වගේ සරල දෙයකින් නෙවෙයි පිනතේ මේ ධර්ම තියෙන්නේ. ඒ වගේ දේවල් වෙන තැන්වල උනස් කරගන්න පුළුවන්. බුදුදහම තියෙන්නේ මෙන්න මේ වගේ තමන්ගේ මනසට එන ඉහළීම දුක් දෙක නිදහස් වෙන මාර්ගය කියලා දෙන මේ ධහම තියෙන්නේ. ඒ ධහම පින්නතුනි අපේ ප්‍රත්‍යක්ෂ නොකරන සුතමේ ඥානය නැසා දැනගත්තත් පින්නතුනි මේක සාන්දෘෂ්ටික ධහමක් කියලා අපට තේරෙනවා. අනිවාර්යයෙන්ම මේ මගේ ගියෝතින් දුක නිදහස් වෙන පුළුවන් කියලා ලොකු විශ්වාසනීයත්වයක් අපේ හිතේ ඇති වෙනවා. එයන් තියෙනවා චේතන පින්නතුනි බුදුමහාරා ගැන උතුම් විදියේ ගෞරවයෙන් දැන් අපට තියෙන ගෞරවය වගේ 10000 ගුණයක ගෞරවයක් බුදුමහරගෙන ඇතිවෙනවා. දැන් අපට ස්වාමීන් වහන්සේලා ගැන තියෙන ගෞරවයට වඩා 10000 ගණනක ගෞරවයක් ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙවෙයි සිවුරු කෑල්ලක් දැක්කත් ඇති වෙනවා කියන එක. මේ වගේ දර්ශනයක් ජීවමාන කරන්න නේද මේ සංඝරත්නය හුස්ම ගත්තේ ප්‍රාණය හෙළුවේ නේද කියලා අපමණ ගෞරවයක් මේ ධර්මයේ රැකගෙන මේ ධර්මයේ ජීවමාන කරන්නේ මේ ධර්මයේ පරපුරෙන් පරපුරට දායාද කරන්න කරපු කැපවීමක් නේද මේ ස්වාමීන් වහන්සේලා කළේ කියලා ඉතාම බලවත් ශ්‍රද්ධාවක් හට ගන්නවා කියලා. සමහර පින්නතුන් අපට හැම වෙලාවෙම කියනවා පින්නතුනි මේ රටේ විනන් නෙවේ. ඇතැම් ලෝකයේ ඉහළම රටවල ඉහළම රැකිනක්ෂා කරන සමහර අය කියනවා ඇතැම්මිට පරිගණක විද්‍යාව, ඇතැම්මිට භෞතික විද්‍යාව, මේ පිළිබඳව ඉහළම උපාධිය අරගෙන ආචාර උපාධිය අරගෙන දෙන්නම්. ඇතැම්මිට NASA ආයතනය, Google ආයතනය, Apple කම්පැනිය, මේ වගේ ඉහළම තැන්වල රැකියා කරන අය කියනවා ආන්දරණිය අපිට මේ කිසිම දෙයක් වටින්නේ නැහැ, ඊට වඩා වටින්නේ ධර්මය කියලා. මේ ඉහළම උපාධියවත්, ඉහළම රටක තියෙන සිටිසන්වත් මාසයකට ලංකා මුදලින් නම් ගන්න අපිට ලක්ෂ 15 30 25 නම් වෙන ඒවත් ඒ කිසිම දෙයකට වඩා අපට වටින්නේ මේ ධර්මය, ඒ සියල්ලම වඩා වටින්නේ. අපි කරපු පින්කමල ආනිසංස මේ ස්වාමීන් වහන්සේලා දකින්න ලැබිච්ච එකයි. අපි මේ සියල්ලම වඩා ලැබුවා මහත්ය මේකයි කියලා කියන්නේ. එනසා කෙනෙකු ලෝකේ සාමාන්‍ය සාධාරණයක් ආශා කරන්නේ පමණයි. ඊට වඩා වටිනා සද්ධර්මයක් මිල කරන්න බැරි වටිනාම දෙයක් අපට මේ ලැබෙන අවස්ථාවේදී උපරිම ප්‍රයෝජන ගන්න සද්ධර්ම ශ්‍රවණය කරන්න තමගේ දරුවන්ට මේ ධර්ම ලබා දෙන්න. එහෙම නැකොලොත් ඔබ මහා ලොකු වගකීමකින් වගකීමක් නැහැ හැරියා වෙනවා. ඒ ආදරණීය දරුවන් ඔබේ දරුවන් වුණේ උපාධියක් අරගෙන ලොකු දැනක රැකියාවක් කළ දරුවෝ දෙන්නේ හදාගෙන මැරෙන නෙවෙයි. ඒ දරුවෝ ඔබගේ දරුවෝ වෙන මෙවැනි කාලෙක ඉපදුනේ මේ සද්ධර්මයේ ළමයි. ඔබ ඒ දේ නොදුන්නත් ඔබ ඔබේ යුතුකම නිමෙදේ තරහ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඔබට දරුවන්ගෙන් ඉහළම සැප සම්පත් බලාපොරොත්තු වෙනවා නම් ඒ දරුවන්ට අධ්‍යාපනය විතරක් දීලා බෑ. ඒ දරුවන්ට හොඳට ධර්මය කියලා දෙන්න. උඹා ඉගෙන ගත්ත දරුවෙක් නෙවෙයි ඔබට සැලකන්නේ. උඹා ධර්මයේ දන දරුවෙක් ඔබට සැලකන්නේ. අපි දන්නවා පින්නදින අපි ඇස් දෙකට දැකලා තියෙන සමහර අම්මලා අවුරුදු 15 18 20 එක්කන් වෙන රෝද පුටුවේ ඉන්නවා දරුවෝ ටික සැලකනවා. මේ රටේ දිත් නෙවෙයි විදේශ රටවලදී. ඒ දන ඒ සැලකන්නේ දරුවෝ හොඳට ධර්මයේ දන නිසා. ඒ අම්ම ඉක්මනට මැරෙන්න කියලා හිතන්නේ නැහැ. අනේ තව දවසක් හරි අම්ම ජීවත් වෙන අපට තවත් පින්කම් කරගන්න පුළුවන් කියලා අම්ම හැමදාම ජීවත් කරවන්න බෝධි පූජා තියෙනවා. සමහර අය ඉන්න මේ අපි ඇඟිල්ලක්වත් කොල්ලන්න බැරි අම්මලේ ඉන්න එක තැන හොඳයි. හැබැයි හොඳට සිහිය තියෙනවා. දර කොටයක් වගේ එක තැන බලාගත්තුත් ඒ බලාගෙන ඉන්න හොඳට බණ අහනවා. දරුවන්ට නිතර ආශිර්වාද කරනවා. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා දැන් මෙතන මාරුවේ මාරුවට කාලේ බෙදාගෙන රැකී රක්ෂාවලින් නිදහස් අරගෙන අම්මට උපස්ථාන කරනවා. ඒ කරන්නේ පිළිතුර උගත් නිසා නෙවෙයි. ඒ කරන්නේ ධර්මයෙන් දාන නිසා. එනිසා දරුවන්ගේ ඉහළම සැප සම්පත් බලාපොරොත්තු වෙනවා නම් දරුවන්ට හොඳට ධර්මය කියලා දෙන්න. ධර්මය දන්න තරමට පිළිතුරින් දරුවෝ ඔබට සලකනවා. අපි මේ සඳහන් කළේ පිළිතුරින් මුලින් සඳහන් කළේ අපි කම්මචටකා සමාධියේ ඉඳලා ස්වර්ගගාමී මාර්ගයේ. කම්මචටකා සමාධියේ තුල ඉඳලා හැකිතා දාන සීල භාවනා පින්කම් කරගෙන තමගේ කුසලයේ ශක්තිමත් කරගන්න එක. ඒ කුසලයේ ලෞකික පින ශක්තිමත් කරගන්නමත් එක්කම තමන්ට මේ ලෝකයේ වශයෙන් තමන්ට නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ආදී දේවල් තමන්ට ලැබෙනවා. ඊළඟට පින්නතුනේ ලෝකෝත්තර සම්මාදිටිය ඇති කරගෙන චතුරාර්ය සත්‍ය සම්මාදිටිය සහිතව පටිසම්පාදයේ මේ හේතුඵල ධර්මයේ ඇතිවීම නැතිවීම නොවනින් දැකලා ඇකිතාන් දුරට සමති දර්ශනා තුළ ඉන්න ඒ ඉඳීමේ ආනිසංසය විසින් ඔබට මොකද ලැබෙන්නේ? ඔබට දුකේ නිදහස් වෙන විදිහක් නෙවෙයි පින්නතුනි. මේ ඉහළම කුසලය තුළින් ඔබට ලැබෙන ආනිසංසය මොකද්ද? ඔබට මේ ලෝකේ ලබා දෙන්න පුළුවන් ඉහළම ලෞකික ආනිසංසක් තමයි. ඔබගේ ඇතැම් විට ලොකු ණයක් තියෙන පුළුවන්. ඒ ණය ඉක්මනටම ගෙවා ගන්න පුළුවන් විදිහට මාර්ගයක් හැදෙනවා මේ ධර්මයේ හැසිරීම නිසා. ඔබ කැමැමිට ලෙඩක් රෝගයක් දුකක් තියෙන පුළුවන් ඒවත් දුර වෙනවා මේ ආනිසංස විදිහට. ඔබ ඉක්මනට රැකිරක්ෂාවක් කරලා නිලමුදලක් ඔබ යන කැමති නම් මේ සමත විදර්ශනා නැමැති බලවත් කුසලයේ නිසාම ඒ දේවල් ඉක්මනටම ඔබට ලැබෙනවා බින්ද. සමහර අය ජීවිත කාලයම අවුරුදු 5යි හම්බ කරන්නේ බින්ද. ජීවිත කාලෙටම අවුරුදු 5යි හම්බ කරන්නේ. අම්මට තාත්තට සැලකලා ජීවිත සදාගෙන හොඳ වාහනයකුත් අරගෙන මුළු ජීවිත කාලෙම ආයෝජනයක් දාලා අවසන් කළා. ඊට පස්සේ මොකද කරන්නේ? හොඳට ධර්මයේ හැසිරෙන්න. හොඳට ධර්මයේ හැසිරෙන්න. ඒ සියලුම ආනිසංස ලැබෙනවා කියන අලුත්ම ක්‍රමයට විශ්‍රාම යන කාලේ ආරක්ෂා කරන්නේ දැන් අලුත්ම ජෙනරේෂන් එක. ඉස්සර විශ්‍රාමත් කියලා ආයෙ පුරවන්න තව අවුරුදු 5 10ක් ආයි රිටයර් කරලා ආයෙ කරනවා නේද? අලුත්ම ක්‍රමයට දෙන්න තුනේ අලුත්ම ක්‍රමයෙන් තමයි ඉක්මනින්ම හොඳම රැකියා කළා හොඳම තැන ආයෝජනය කළා උපරිම ලෙස ධර්මයේ හැසිරෙන. එනතර මේක තමයි අපේ බුද්ධිමත් ක්‍රියාවලිය වෙන්න ඕනේ. එහෙම කරන අපිට බැරි වුණත් රැකියා ආරක්ෂා කරන ගමම කෙටදී දරුවන් හදන ගමම ත්‍රිවිධ පුණ්‍යයන් ක්‍රියාකරන එක දාන ආදී පින්දහම් කරන එක පන භවනා කරන එක හැම දෙයක්ම එකට සමගාමීව කරන්න. එකක් කළා ඉවර වෙලා අනිත් එක කරන්නේ නැහැ අපිට. ඔබ එක දෙයක් කළා අනිත් එක කරන්න යනකොටම ඔබේ හිතින් ආතින් වාදනා මිය ගිහින්. කැමැති යට උදව්වක් කරන්න බැරි තරමට දුකදී කියලා සමහර අය. දානයක් දීලා කොට ගන්න බෑ ඒක ඊට පස්සේ. කල්ප ගානකට කොට ගන්න බෑ ඊට පස්සේ. ඒ නිසා ඔබ ඇත්තටම ආදරය කරන අය ඉන්නව නම් 10 දෙනෙක් හරි 20 දෙනෙක් හරි ඒ ඇත්ත එක්ක උපරිම හොඳම තීක්ෂණ කරන්න. යම් කිසි කෙනෙක් මිය ගියාම ඔබේ ඥාති මිත්‍ර ආදීක් ඔබට වාහම දුක් වෙන වෙනවා නම් ඒ ඇත්ත එක්ක හොඳම තීක්ෂණ දැම්මම කරන්න. ඇයි ඒ අය මිය ගියාට පස්සේ ඉපදෙන්නේ මීට වඩා හොඳ තැනක. මරණයට පස්සේ අනන්න දුක් වෙන්න සූදානම් වෙලින් නෙවෙයි. ඒ අය මිය ගියාට පස්සේ දැන් ඉන්න තැනට වඩා හොඳ තැනකට යන්නට ඒ අයට ඔබ දැම්මම උදව් කළා තියෙනවා. තින්නම් කරන්නත් වැඩි නම් කීයක් හරි දීලා හරි තින්නම් වල සහභාගී කරන්නේ. මම මාත් එක භාවනා කරන්න આવොත් එයා මාගියක් උදයන් 5000ක් දෙනවා කියලා හරි භාවනා කරනවා. එහෙම හරි උනන්දු කරනවා. ඇදමිට Tamanට වඩා වයසින් අඩු වෙන්න පුළුවන් Tamanගේ දරුවෝ Tamanට තමයි මිය යන්න පුළුවන්. ඒ නිසා අපි අම්මල තාත්තල අපි ඉන්නකම් ඈ දරුවෝ මැරෙන්නේ නැහැ කියලා හිතන්නේ නැව. ඒත් අපිට කලින් නැති වෙන්න පුළුවන්. එනිසා පිටත මේ සද්ධර්මය අපිට ලැබෙච්ච ඉතාම දුර්ලභ අවස්ථාවක් මෙතන අපට හිමි වුණා තින් ආයි කල්ප ගානකට පින්න තුනි දහමක් තියා බුදුහාඳුරුගෙන වචනවත් ඇතැමිට අහන්නවත් ලැබෙන්නේ කල්ප ගානකට. ඒ නිසා මේ ලැබුණේ ඉතාම දුර්ලභ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. මේ හැම මොහොතෙම උපරිම කුසලය තුල තමන් ඉන්න ඒ ඉන්න හැම මොහොතම තමන් දුකෙන් ඈසෙන්නේ. ඒ ඉන්න හැම මොහොතක්ම තමන් ඉන්නට ලොකු ආශිර්වාදයක්. තමන් වටා පිටා ඉන්න තමන්ගේ දරුවන්ට, ඥාතීන්ට, අසල්වැසියන්ට තමන් යන පාරට ගියත් ඒ පාරේ තමන් දකින්නට ආශිර්වාදයක්. ඒ විතරක් නෙවෙයි තමන් ගැන දෙවිවරු, බ්‍රහ්මයන්, සමහර අමනුෂ්‍යයන් බොහෝ දෙනේ තමන් දිහා බලාගෙන ඉන්නේ තමන්ගේ අතේ සම්බල තාත්ත. ඒ අය ඔබ දැහැමි වෙන හැසිරෙනකොට හුඟක් ඔබ දිහා දැකලා සතුටු වෙනවා. ඔබට ආශිර්වාද කරනවා. ඉතින් ඒ ඇස් සතුරු කරන්න අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා වෙනතුනේ හැමදාම තමනු සතුටෙන් ඉන්න, තමන් අවදින හැමදේම සතුටු කරවන්න, තමන්ට නොපෙනෙන ලෝකවල ඉන්න, තමන්ට අතීතය උදව් කරපු අම්මල තාත්තලා පුරුවන් තරම් සතුටුන විදියට නිතර දාන සීල භාවනා කරන්න, කම්මසකතා සම්මාදී ඉඳලා අනිත්‍යතාවය පිළිබඳ අවබෝධයෙන් හැකිතාක් දුරට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව තුළ ඉන්නට අදිස්ථාන කරගන්න. ඉතින් එහෙම කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාචර සම්පන්න සේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්තුනි මේ සාකච්ඡා කරපු කරුණුවලින් පින්තුන්ට ප්‍රශ්නේ මහන තියනවා නම් ඒවටත් අවස්ථාව තියෙනවා. නැන් පින්නතුනි බොහෝ වේලාවක් මේ ධර්ම ශ්‍රවණය කළා. අදයේ මේ වැන්දුවේ වැඩි හිටි සමිතේ පින්නතුන් ඉතාම අනිසංසදායේ වටිනා පින්කමක් කළා. ඒ අස්තරණ ගාමේ ගුණ ඉදහස් කරලා ලොකු පින්කමක් අපේ දානමේ පින්කමක් කළා. එනිසා මේ සහභාගී වෙච්ච හැමදෙනාම ඔබගේම දැනටින් කළාවු පින්කමක් තේ සාදු කෙරේ පින්කමට අනුමෝදන් වන්න. සාදු සාදු සාදු. ඉතින් මේ සත්‍යය සතර අපායන් නිදහස් සුගති ගාමීව මේ සද්ධර්මය තුළ හැදෙන්නේ මේ සත්‍යයට අවස්ථාන්තර සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. උදැස්සන පටන් මේ මොහොත දක්වා රැස් කරගත් මේ උතුම් උනේදරණ ඥානසංසෙන් අපනමින් මියගේ යම් තාක් ඥාති මිත්‍රාගෙන් පින් බලාපොරොත්තු වගෙන් සිරිත් නම් ඒ සියලු ඥාති උදමේ පිණින් සුවපත් ඇත්වා කියන පැතුමෙන් අපේ මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. රැස් කරගත් මෙවතුම් කුණ ධර්මයේ ආනිසංසයෙන් සම්මදෘෂ්ටි දෙවිනුත් මේකින් අනුමෝදන්ව පින තුන හැම දිනකටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදය අස්සන සේවා වෙන පැතුමින් අපේ දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා. සදයි පිනතනින් මේ අත්කම් විශේෂයෙන් ආශිර්වාද කරනවා. දෙවැල්ල ප්‍රදේශයේ මේ පිනතුන් අප මේ විහාරස්ථානයේ ඒ කාලේ අපට දාන ආදේශිය උපස්තෙන් උපස්ථාන කළා. එනිසායි පිනතුන්ගේ ආධාර උපකාරය නිසා අපේ ඉගෙන කියාගෙන වන දහම් ප්‍රගුණ කරන්නත් ලෝකෙට දහම් දේශනට අපි ශක්තිය ඇති කරගත්තා. ඉතින් ඒ සියලුම පින් මේ අත්කම් අනුමෝදන් වෙනවා. පිනතුන් බොහොම මහන්සියෙන් හරි අම්බ කරපු ධනෙන් ස්වාමීන් වහන්සේලාට පූජා කරපු දානය තුළින් ලෝකෙට සේවයක් කරනවා කියලා හැම දෙනෙක්ම හිතේ සතුට කරගන්න. ඉතින් මේ විහාරස්ථානයේ ගරුතර නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම වැඩ සිටි ඒ කාලේ වැඩ සිටි ස්වාමීන් වහන්සේලා ඇතුළු ඒ දැන් වැඩ සිටි ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් අපට උදව් උපකාර කරලා අපට දිනු වෙනට. ඉතින් ඒ හැම දෙනාටම අපි ආශිර්වාද කරන උන්වහන්සේලාගේ ශාසනික කටයුතු සම්පූර්ණ කරගන්නට මේ තීකමත් හේතු වාසනා වේවා කියලා. රැස් කරගත් උතුම් පිණ්‍යානි සංසෙන් අප හැම දෙනාට මෙලොවත්යෙන් ඉදුක් නිරෝගී සම්පන්නිය, සසර ජීවිතයේ සුවපත් භාවය, ප්‍රාර්ථනා කෝල උතුම් මොණිමන් සුවයත් සැලසේවා කියන ප්‍රාර්ථනා. සෝකං පන්තාච නිස්සෝකා කුන්තු සම්දේති පානිනෝ. දුකින් තෙලන සත් දුකින් නිදෙත්වා, බියෙන් තෙලන සත් බිය නැති වෙත්වා. සොහින් තෙලන සොම්නත් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.